පින්වතුනි, විශේෂයෙන්ම ඔබ අපේ ඔය පුංචි දරුවෝ ඉන්නවා නම්, ඒ පුංචි දරුවෝ ඉන්න අම්මලා ඒ ධර්මං කෑ නොගසන පරිදි තියාගන්න කිව්වොත් ඔක වෙන වැඩක් නෙමෙයි. චූටිම දත දරුවෝ ඉන්නව නම්, ඒ අය කෑ ගහනව නම්, පොඩ්ඩක් අර දොර දිහා තියෙන අසුරක ඉඳගත්තා නම් කෑ ගහන තැනින් එළියට අරගෙන දුවන්න තිබුණා. මොකද පින්වතුනි, සද්ධර්ම දේශනාවක් කරගෙන යනකොට දහම සමාධියට සම්බැඳුනහම ඒ සමාධිය කැඩුණොත් එහෙම ඒක මහා අපරාධයක් සියලු දෙනාට. ඒක නිසා පුංචි අයත් එක්ක ආපු අය, පුංචි අය කෑ ගහන වයසේ නම් ඉන්නේ, පොඩ්ඩක් දොර දිහේ අසුන් ගත්තා නම් හොඳයි. ඒ වගේම සියලු දෙනා පොඩ්ඩක් ඩබල් චෙක් කරගන්න, ආයිසරයක් පොඩ්ඩක් චෙක් කරගන්න, ඔබගේ දුරකථනය විසන්ධි කරගෙන ඉන්නේ කියලා. ආයි එකපාරක් චෙක් කරන්න, ඔබගේ දුරකථනය නාද වෙලා අන් අයගේ දිවලට බාධාවක් වෙයිද කියලා. හොඳයි, එහෙමනම් දැන් සියලුම දෙනා සාධිකාරයක් දෙන්න වැඩමගෙන සිටින අපේ නායක හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි. එමනම් පින්වතුනි, සුබුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණී කරන්නට කැමැති දස දහසක් ලෝක දාත්‍රි විසෙන් ආ වූ මේ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් විසින්පත් කරගෙන ඒ සීලු දෙනාට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණී කරලා උතුම් වූ මාර්ගඵලයන් නිපිහිටන් කියලා හිතාගෙන, ඒ වගේම පින්වතුනි තම තමන්ගේ ඉෂ්ටකාමී දෙවිදේවතාවුන් වහන්සේලා සිහිපත් කරගන්න, ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙරෙහි චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා හිතාගෙන, ඒ වගේම පින්වතුනි සිහිපත් කරගන්න තම තමන් නමින් ජම්මාන්තරගත වටේදුනා වූ සියලුම ඥාති හිත මිත්‍රාදීන්, ඒ අයව සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා යම් කිසි අභාවයේ ස්ථානයක ඉන්නවා නම් ඒන් සුමිත මුදිත වෙලා සියම් සුවයකටපත් වෙන්න කියලා ධර්ම අවබෝධය ලැබීමට සුදුසු ජන්මයක් ලබා ගැනීම උදෙසා. එහෙමනම් මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබත් හිතින් දෙවියන්ට, බ්‍රාහ්මීන්ට, තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ට ආරාධනා කරන්න මේ ස්ථානයට ඇවිදිලා ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. සමන්ත චක්කවාලේසු අන්තරා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං සුනන්තු සග මොක්කදං, ධම්ම සවන කාලෝ අයං වදන්තා, ධම්ම සවන කාලෝ අයං වදන්තා, ධම්ම සවන කාලෝ සියලුම දෙනා මොහොතක් අදිස්ථාන කරන්න. අනාදිමත් සංසාරක ඉඳලා එන ගමනේදී රාග ද්වේෂ මෝහයන්ගෙන් බරිත වෙලා මම මුදුන්පත් කර ගැනීමේ කටයුතු වල නියැලීලා ඉඳද්දී ඒ උත්තම ආර්යයන් වහන්සේලාට යම් යුති නිගාවක් තමන් අතින් වුණා නම්, උපවාදයක් අපවාදයක් අපහාසයක් වුණා නම්, ඒ උත්තම ආර්යයන් වහන්සේලා කමා කර සිටින්න සියලුම දෙනා, ඒ වගේම තින්නතනි සියලුම දෙනා අදිස්ථානය කරන්න. මේ සද්ධර්ම දේශනාව තුළදී යම් කිසිවෙක් පෘථග්ජන මට්ටමක වෙසෙනවා නම් මේ වෙනකොට මේ සංශ්‍රී සද්ධර්මය අවබෝධ වෙලා ඒ ආර්යෙක් බවට පත්වේවා, යම් කිසිවෙක් ඒ ආර්ය මඟඵල අරගෙන තියෙනවා නම් ඒ මාර්ගඵලයන් උපසම්පදා වේවා කියලා ස්ථිර අධිෂ්ඨාන කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න. ඒ වගේම පින්වතුනි සියලුම දෙනා මොහොතක් අධිෂ්ඨාන කරන්න, තමන් මේ යන නිවන් මගේ යම් කිසි තැනක් තමන්ට තේ නොතේරිලා තියෙනවා නම් හිර වෙලා තියෙනවා නම් ආන් මේ දේ අද මේ දහම් සමාධියට අහු වෙලා ඒ දහම් සමාධිය තුලින් ඒකට අවශ්‍ය සියලුම උත්තර ලැබිලා තමන්ට මේ ආදී මගේ යන්නට ඊට කඩ සැලසීමා කියලා සියලුම දෙනා ඒ පෙර කරන ලද්දා වූ සියලුම පුණ්‍ය ශක්තියින් දීපත් කරගෙන අදිස්ථාන කරන්න මොහොතක් වෙලා මෙතන ඉන්න හැම කෙනෙක්ම මම හිතනවා මේට කලින් මේ සද්ධර්මය ශ්‍රවණය කරලා ඇති එක වතාවක් හරි සීදී පට හරහා හෝ අන්තර්ජාලය හරහා එකම එක අවස්ථාවක් හරි මේ සද්ධර්මය ශ්‍රවණය කරලා ඇති. එහෙම සද්ධර්මය ශ්‍රවණය නොකරපු කෙනෙක් ඉන්නවනම් ඒ අය ගැන දැන ගැනීම පිණිස තමයි මම මේ දේ කියන්නේ. පින්වතුනි, මේ සද්ධර්ම දේශනාව හුදෙක්ම නිවන් පිරිස පමණයි. නිවන් දකින්න ඕනේ නැති කෙනෙක් ඉන්නවනම් මේක නොහැව්වට කමක් නැහැ. මොකද හේතුව, පින්වතුනි, මම මේ වෙලාවේ කියන දේවල් එක ඔබ ගැටෙන්න පුළුවන් හොඳාකාරව ඔබට නිවන් දකින්න එහෙම ඕනේ නැත්තම්. මොකද අද මම මේ ධර්ම දේශනාව පවත්වන්නේ නිවන් දකින්න පිරිසට. එහෙනම් මම මේ වෙලාවේ මේ ලෝකයේ තියෙන සාරත්වය එක බිංදුව මාත්‍රයක්වත් කතා කරන්නේ නැහැ. එන ලෝකේ බිඳු මාත්‍රයක් සාරයක් නැති බව ඔබට තේරෙනකොට හදේ මේ මොනවද මේ කියන්නේ කියලා මාත් එක්ක තරහ යන්නත් පුළුවන්. මොකද ලෝකේ කැරිලේ මේ හිටියොත් එහෙම. ඉතින් තමන් ඇලිච්ච දෙයට දොස් කියනවනේ ටිකක් හිත රිදෙන්න පුළුවන්. කොහොමද තින්ගතුනි මේ සද්ධර්ම දේශනා මාලාව පවත්වන්නේ මේ උතුම් වූ නිවන් මඟ සාක්ෂාත් කරගන්න විරධර්ණ තරුණ තරුණියන්ට ඒ අවශ්‍ය කරුණු කාරණා පැහැදිලි කරලා දීලා ඒ අයගේ පුණ්‍ය ශක්තිය අවදි කරලා යම් අවධියක තථාගතයන් වහන්සේ නමකගේ ශාසනයේදී නියත විවරණ ලැබු මහා උත්තමිය පිරිසක් මේ කාලේ පහළ වෙන්න නියමිතයි. ඒ අය ඒකාන්තයෙන්ම ලක්ෂ ගණනින් පහළ වෙලා අරිහත්ත්වයේ සාක්ෂාත් කරගෙන මේ සම්බුද්ධ ශාසනය ඉතින් මේ ස්ථාපිත කරන බවට අපිට සමාධිගතව කරුණු පිළිලා තියෙනවා. ඉතින් අන්නේ උත්තම පිරිස හොයන්න තමයි දෙමුදෙනේ මේ සද්ධර්ම දේශනා මාලාව අපි මේ ලංකාද්වීපයේ පුරාම පවත්වන්නේ. ඉතින් ඒක නිසා හුදෙක්ම නිවන් මඟ පිණිස කටයුතු කරන්න ඉන්න පිරිසකට නිවන් මඟ දේශනා කරන්න තමයි එහෙනම් ආවේ. එහෙනම් පින්වතුනි, සාස්ත්‍රණ වහන්සේගේ සද්ධර්මයේ ඒකාන්තේම සත්‍යය. එහෙනම් මෙතනින් එහාට අපි මුසාවාදයෙන් වෙන් වෙන්න ඕනේ. මුසාදා මුසාවාදයෙන් වෙන්ව සත්‍යවාදී වූයේ සත්‍යෙන් සත්‍ය ගලපා කතා කරන සත්‍යවාදීව වාසය කරන කෙනෙක් වෙන්න ඕනේ මේ මොහොතේ. එහෙනම් දැන් සත්‍යෙන් සත්‍ය ගලපලා කතා කරනව හැරෙන්න සත්‍යෙන් පිට එක දෙයක්වත් කතා කරන්න බෑ මෙතන ඉන්න කිසිම කෙනෙක්. ඒ වගේම තමයි සිංහතුනි, තථාගතයන් වහන්සේගේ සද්ධර්මයේ අතක්කාවචරයි. අතක්කාවචරයි කියලා කියන්නේ තර්ක කරන්න එපා කියලා එහෙම නෙමෙයි. ධර්මයේ දන්නේ ඇතියි කියනවා ධර්මයේ තියෙන තර්ක කරන්න නෙමෙයි ගොලව් කියන. නමුත් සිංහතුනි, මේ ධර්මයේ දන්නේ නැති ගම නිසා තමයි කියන්නේ ධර්මයේ තර්ක කරන්න එපා කියලා. එහෙයි කියලා පිළිගන්න කියලා තථාගතයන් වහන්සේ කොහෙවත් කියලා නැහැ. එහෙයි කියලා පිළිගත්තොත් එහෙම වෙන්නේ අන්ධයාගේ කනවැල් අල්ලගෙන යන කනේ ටික වගේ මොකද වෙන්නේ? ඔක්කොම ටික වල වැටෙනවා. ඒක පළවෙනි එකක් අල්ලේ මලේ වැටෙනවා. ඒක නිසා මෙතන ඉන්න කිසිම කෙනෙක් එහෙයි කියන නම නම් කියන්න එපා. එහෙයි නෙමෙයි කියන්න ඕනේ. ඇයි? මොකද? එහෙම උනේ කොහොමද? ධර්මයේ කියන එක විමර්ශනය කර කර දකින්න ඕනේ. නැත්තම් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ මේ කල්පයකට කාටවත්. ධර්මයේ අතක්කාවචරයි කියලා කියන්නේ පිටින් තර්ක කරන්න එපා කියන එක නෙමෙයි. ධර්මයේ අතක්කාවචරයි කියලා කියන්නේ ධර්මයේ තර්ක කරලා වෙනස් කරන්න බෑ කියන එක. තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට දේශනා කරපු ධර්මයේ මේ ලෝකෙින කිසිම කෙනෙකුට තර්ක කරලා වෙනස් කරන්න බෑ. ඒ න්‍යාය ධර්මය. ඒතම් භගවතා බාරාණසියන් ඉතිපතනේ නිගදායේ අනුත්තරං ධම්මචක්කප්පවත්තිතං අප්පතිවත්තියන් සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රාහ්මුණා වාකේන සිවා ලෝකස්මි. මේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළන ඉදිච්ච මේ පිවිතුරු සද්ධර්මයේ කාටද මේ බලක් වන්න බැරි? කාටදයි පවත්වන්න බැරි? දෙවියන් බමුන් මරුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකේ කිසිම කෙනෙකුට වෙනස් කරන්න බෑ මේ දහම් න්‍යාය. ඔන්නෝම තමයි දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව කරපු වෙලාවේදී දේවුරු ප්‍රීතිගෝස අපවැත්ති ඔන්න ඔය කාරණාව කියන. එහෙනම් දැන් ඔබට හොදාකාරව හිතල යන ඕන එක දෙයක් තියෙනවා. මේ ධර්මයේ තියෙන්නේ තර්ක කරන්න. ධර්මයේ තර්ක කර කර විමස විමස බලන්න පිඟුදෙන මේ දේ තුළ තමන්ට මේ දේ අවබෝධ වෙනවද කියලා. ධර්මයේ තර්ක කරනවා, හැබැයි ධර්මයේ තර්ක කරනවා කියන්නේ ඒක කොහොමද එහෙම වෙන්නේ, මේකනේ අද දන්නේ, එහෙම කියන්නේ එහෙම නෙමෙයි. මේ න්‍යාය ධර්මයට ගැළපෙනවද කියලා බලන්න හැමදෙස්සෙම. ඊළඟට මේ ධර්මයේ තියෙන ඔබ අහලා ඉන්නේ තමන් තුළින් දකින නිසා සෝවාක්කාත වේ සඳහන් කියන හැමෝම කියන්නේ. දැන් ඕක කී කී හිටියද වැඩක් නැහැ. ඒක විතරයි තමන් තුළින් දකින්න පටන් ගන්නනේ මේ සද්ධර්ම. එහෙනම් මේ සද්ධර්මයේ මේ වෙලාවේ අවබෝධ කරගන්න ගමන් ඔබ තමන්ගේ ජීවිතයේ මේ ධර්මයේ දාලා බලන්න ඕනේ ඔය කියන න්‍යාය ධර්මයට ගැළපෙනවද කියලා තමන්ගේ ජීවිතය තුළින් එන අත්දැකීම. එහෙම නැතුව කවදාකවත් නිවන් දකින්න බෑ. තමන්ගේ ජීවිතය තුළට දානකොට තමයි දෙයක් ප්‍රත්‍යක්ෂ වෙන්නේ. මුලින්ම පින්වතුනි විශ්වාසයෙන් ගන්නවා. එහෙම තමයි ක්‍රමය. මුලින්ම විශ්වාසයෙන් ගන්නවා. ඒ විශ්වාසයෙන් ගත්ත දේ පසුව ප්‍රත්‍යක්ෂ වෙනවා. ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍යේ ෂේ වෙලා යනවා කියන එක. යම් කිසි කරුණක් උදෙසා අවිද්‍යාව ප්‍රත්‍යක් තිබුණා නම් ඒ අවිද්‍යාව ප්‍රත්‍යේ ෂේ වෙලා යනවා. අවිද්‍යාව ප්‍රත්‍යේ තියෙනකල් ජාති හට ගන්නවා නවත්තන්න බෑ. එහෙනම් හැම කරුණක් නැරම ඔබ විසින් කළ යුත්තේ මොකද්ද? අවිද්‍යාව ප්‍රත්‍යේ ෂේ වෙනකන් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. එහෙනම් ඔබට මේ ජීවිතේ අත්දැකීම් ඔබගේ අත්දැකීම් තුළින් තමයි ඔබ නිවන් දකින්නේ. වෙන කාගේවත් අත්දැකීම් වලින් ඔබට නිවන් දකින්න බැහැ. ඔබගේ අත්දැකීම් වලින් විතරමයි ඔබට නිවන් දකින්න පුළුවන්. ඔබගේ අත්දැකීම් වලින් විතරයි පින්වතුනි ඔබට නිවන් දකින්න පුළුවන්. වෙන කාගේවත් අත්දැකීම් වලින් නිවන් දකින්න බැහැ. ඒකට හේතුව ඔබගේ ජීවිතයේ මෙච්ච දේවල් දන්නේ ඔබ. එහෙනම් ඔන්න ඔය තුලින් විතරයි ඔබට මේ ජීවිතේ මේ දේවල් එළියට ඇදලා ගන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි සතාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මේ සද්ධර්මයේ විශ්වාසයෙන් අරගෙන තමන්ගේ ජීවිතයේ අත්දැකීම් තුළට දාලා බලන්න. අන්න එතකොට ඔබට මේ සියල්ල ප්‍රත්‍යක්ෂ වෙලා යයි කියන්නේ. ඒ වගේම මෙතනින් එහාට පිඟදිනිය ඔබ යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න ඕනේ. දැන් යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කිව්වට පස්සේ ඔබ හිතාගෙන ඉන්නවා එලෙමසිටි සිහිය කියලා. එලෙමසිටි සිහිය කියලා කියාගත්තට කමක් නැහැ පිඟදිනිය. ඔය එලෙමසිටි සිහිය කියන්නේ මොකද්ද කියන හොඳට තේරුම් ගන්න. පදත් එක්ක හැපෙන්න එපා. තේරුම් ගන්න මොකද්ද මේ එලෙමසිටි සිහිය කියලා කිව්වේ කියලා. එලමසිරි සිහිය කියලා ගන්න නැතුව මම ඔගේ පාලි වචනෙන් අරගෙන ඔගේ තේරුම ඔබට හරියට කියලා දෙන්නම්. යෝනිස මනසිකාර කරනවා කියන එක තමයි ඔය කියන්නේ. යෝනිය කියලා කියන්නේ පින්වතුනි උප්පත්ති ස්ථානේ. එහෙනම් උප්පත්ති ස්ථානේ කියලා මොකද්ද මේ උප්පත්ති ඇති කරන? එහෙනම් යෝනි ඉසක් කියලා එකක් තියෙනවා. උප්පත්ති කියන්නේ ජාතිය. ඕකේ ඉස කියලා කියන්නේ අවිද්‍යාව. එහෙනම් ජාතිය ඇති කරන ඉස හේවත් අවිද්‍යාව සහ තෘෂ්ණාව තමයි ඔය යෝනිය ඔය උප්පත්ති ඇති කරවන්නේ. එහෙමනම් දැන් මේ අවිද්‍යා තෘෂ්ණා දෙක නැසෙන කල්ම පින්වතුනි මේ දේ දදා බලන්න ඕනේ කියන එක තමයි මොකක් කියන්නේ? යෝනිසෝ මනසිකාර කරනවා කියලා කියන්නේ. ඔබගේ මන ඉසිකාර කරන්න ඕනේ, මන පවත්වගෙන ඉන්න ඕනේ මක් වෙනකන්ද? මේ යෝනි ඉස තුල මක් වෙනකන්ද? මේ යෝනි ඉස කැඩිලා යනකම්. අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් බැඳිලා ඉන්නක කැඩිලා යනකම් මේක වඩන එකට තමයි කියන්නේ යෝනිසෝ මනසිකාර කරනවා කියලා. ඕක තමයි එලෙමසිටි සිහිය කියලා කියන්නේ. ගානක් උගනකොට ළමයේ ගානහන් ඉන්නවා කියන එක නෙමෙයි එලෙමසිටි සිහිය කියලා කියන්නේ. එලෙමසිටි සිහිය කියන එක මේ අන්නේ සාසනයක තියෙන දෙයක් නෙමෙයි. එලෙමසිටි සිහිය කියන එක තියෙන්නේ මේ සාස්ත්‍රුන් වහන්සේගේ සාසනයේ විතරයි. එහෙනම් එලෙමසිටි සිහිය කියන්නේ මොකද්ද? යෝනිස මනසිකාර කරනවා. එහෙනම් දැන් මේ සද්ධර්මයේ ශ්‍රවණය කර කර ඔබ මොකද්ද කරන්න ඕනේ? අවිද්‍යා තෘෂ්ණා කැඩෙනකම් මේක තමන්ගේ ජීවිතේට දදා බලන්න ඕනේ මේ මොහොතේදී. එහෙම කළොත් විතරයි පින්වතුන් නිවන් දකින්න පුළුවන්. එහෙනම් යෝනිසෝ මනසිකාරය කියන එක සෝතාපන්න ඵලයට විතරක් නෙමෙයි අරිහත්ත්වයට දක්වාම යෝනිසෝ මනසිකාරය කියන එක හරි වැදගත්. සිහියෙන් ඉන්නවා කිව්වට හරියන්නේ නැහැ. ඔබට කොහොමවත් සිහියෙන් ඉන්න බෑ. මෙතන දැන් ඉස්සරහට කවුරු හරි ආවත් එහෙම ඔබට සිද්ධ වෙනවා නම් ලකුණු කරගන්න. පිරිමියෙක් ආවා, ගෑණියෙක් ආවා, අහවලා ආවා. ඒකනේ මම බණ කියන එක නවත්තන්නේ ඒ වෙලාවට. ආපු අය හින්ද නෙමෙයි. සියලු දෙනාම නන් ලකුණු කරන්න පටන් ගන්නවා. කවුද ආවේ? මොකක්ද ඇඳන් ඉන්නේ? මොන වගේ එකක්ද? කරන්නේ නැහැ පින්වතුනි. ඕක තමයි ස්වභාවය. ඔය ඔබගේ මනේ ස්වභාවය. මන කියන කෙනා හැමදෙස්සෙම වේදනා සංඥා ගන්න බලාගෙන ඉන්නේ. ඉතින් වේදනා සංඥා ගන්න බලාගෙන ඉන්නකොට හැමදෙස්සෙම මොකක් හරි එකක් දැක්කොත් එහෙම ඔක්කොම හොයලා බලනවා. ඉමසල බලනවා මොනවද නැන් ඉන්නේ, කන්නේ මොනවද, මේ බොන්නේ මොනවද, ඔය ඔක්කොම ටික හොයලා බලලා හරි සන්තෝෂ වෙනවා. ඊට පස්සේ මම මේ ඔක්කොම දැනගත්තා. ඔය ගැඹුරු දහම් විශ්ලේෂණ වල ඔවා කියලා දීලා ඇති. ඔය YouTube එකේ එහෙම ඇති. ඒව අහලා බලන්න. ඒව හොඳට විග්‍රහ කරලා දීලා තියෙනවා. ඔය මන විසින් ඔබට කරන හරිය. සංඝහරු ලෝකේ ජීවියෙක් ඉන්නවා කිව්වොත් එහෙම තන ලහන අනේ මොන වගේද, කොයිද, කොයි මොන පාරේ ඇඳුම්ද ඇඳන් ඉන්නේ ඔක්කොම අහනවා. ඒ කතාවද බඳ ගන්න දැල්ලද නෑ, වැටි වැඩක් නෑ. නමුත් අහනවා, ආහා බලනවා, මොනවද විස්තර ඔක්කොම හොයන. ඔය මනේ හැටි මන කියන කෙනාට හැමතිස්සෙම අවිච් මේ මන කියන කෙනාට ඕනේ හැමතිස්සෙම පින්වතුනි වේදනා සහ සංඥා ගන්න. ඒ වේදනා සංඥා ගන්න ඕනේ හින්දා සංකාර කර කර හිත හදනවා මෙයා. සංකාර කර කර හිත හදන්න නම් රූප කියන්නේ ඕනේ ධම්ම විදියට බහින්න. රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධම්ම රූප කියලා මොකක් හරි රූපයක් බස්සගෙන ඉවර වෙලා අරමුණක් විදියට සංකාරයක් වඩලා විඥානයක් ගොඩනගාගෙන ওই විඥානයෙන් දැනගන්නවා අඳුරගන්නවා කියන කරුණ දෙක සිද්ධ කරනවා. ඕක තමයි මෙච්චර කාලෙම ජීවත් වෙනවා කියලා කලේ. අද මේ මොහොතේ ඔබ ඕක තමයි ඒ කරන්නේ. දැන් කවුරු හරි මෙතනින් ඉස්සරහට ආවනම් කොච්චර රස ධර්ම දේශනාවක් කියත් වැඩක් නැහැ. පොඩ්ඩක් පරි බලන්න ඕනේ මොකද ඇඳන් ඉන්නේ මොන වගේද කවුද ඒ ආවේ. අර වේදනා සංඥා නගන්න දැඩි කැමැත්තක හිටියේ. ඉතින් වේදනා සංඥා නිරෝධ වෙන්නේ සංඥා වේදිත නිරෝධයට සම්බන්ධනොත් විතරයි. එහෙම නැත්නම් අනුපාදේස නිබ්බාන ධාතීන් පරිනිර්වාණයට පත් වෙච්ච උතුමෙකුට විතරයි ওই වේදනා සංඥා දෙක නිරෝධ වෙලා යන්නේ. අරිහතුන් වහන්සේටත් වේදනා සංඥා තියෙනවා. නමුත් උන්වහන්සේට ඌමනාවක් නැහැ දැක ගන්න බලාගෙන දැන ගන්න අඳුනන. තව දැන ගන්නව අඳුන ගන්නව උන්වහන්සේට. නමුත් ඌමනාවෙන් නෙමෙයි. එහෙනම් අරිහතුන් වහන්සේ නමක් මෙතන ඉන්නවා නම් මේ වෙලාවේ කවුරු ආවත් මක් වෙන්නේ නැද්ද? උන්වහන්සේ හැරිලා බලන්නේ නැහැ කවුද ආවේ මොකද උනේ කියලා. ඒ අරිහතුන් වහන්සේ නමකේ ලක්ෂණය. ඔය උන්වහන්සේට මේ ලෝකේ දැනගන්න අඳුනගන්න තරම් වටින දෙයක් ඉතුරු වෙලා නැහැ. ඉතින් ඔය ගැන කතා කරන්න තමයි දැන් අපි හදන්නේ. ඉතින් එහෙමනම් පින්වතුනි දැන් යෝනිසෝ මනසිකාරයේ කියන එක ගැන හොඳ අවබෝධයෙන් ඉන්න ඕනේ. එහෙනම් දැන් මේ අහන සද්ධර්මයේ ඒ මොහොතේදී තමන්ගේ ජීවිතයට දදා අර අවිද්‍යාව තෘෂ්ණා මුදුන කඩල යන කම මන ඉසිකාර කරන්න ඕනේ එහෙම කෙනෙක්. නිකන් ඔහෙ බනහන් ඉදියට වැඩක් නැහැ. සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි කියන දෙකක් බුදුහාමුදුරු කියන්නේ නැහැ. සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරය හැදෙනවනම් ඔය අපේ තියෙන වැරදි ටිකත් අපි හදාගෙන යන්න ඕනේ ඉස්සරහට නිවන් දකින්න. ඔක්කොටම ඉස්සලා කියන්නකො මෙතන ඉන්න ඔක්කොටම නිවන් දකින්න ඕනේද කියලා. ඔක්කොටම නිවන් දකින්න ඕනේ. දැන් කතා කළොත් නිවන් දයන් කියලා එනවද යන්න? අන්න ඒකයි බලන්න ඕනේ. ආත්ම වංචාව නම් කරන්න එපා. අනේ අපිට නිවන් දකින්න ඕනේ තව අවුරුදු 5කින් විතර. ළමයින්ගේ වැඩ ටිකක් තියෙන ওই ටික කරලා නිවන් දකින්න ඕනේ කියන තැන ඉන්න කෙනෙකුට නිවන් දකින්න ලේසි වෙන්නේ නැහැ පිංගත. ඉතින් මේ දේශනාව අවසන් වෙනකොට ඔබටම තේරෙයි මොකද්ද මේ කියන්න හදන්නේ කියන. ඉතින් එහෙමනම් කොහොම හරි මේ සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය කියන්නේ සම්පූර්ණයෙන්ම දෙකක්. එහෙනම් සද්ධර්මයේ ශ්‍රවණය කරපමණින් යෝනිසෝ මනසිකාර වෙන්නේ නැහැ. එහෙනම් යෝනිසෝ මනසිකාර වෙන්න නම් ඒ කාන්තේම මොකක් වෙන්න ඕනේද? මේ යෝනිස කඩල යන්න ඕනේ. උප්පත්ති ඇති කරන සංයෝජනයක් තියෙනවා නම් අවිද්‍යාව තෘෂ්ණා කියලා ඔන්න ඔය දෙක කැඩිලා යනකම් මේක හොඳට මෙනෙහි කරන්න ඕනේ මේ වෙලාවට. මට ඔබ හිතන තරම් වේගෙන් කතා කරන්න බෑ. එහෙනම් හිතන තරම් වේගෙන් කතා කරන්න බැරි නම් ඔබට පුළුවන් අධික වේගෙන් ඕක මෙනෙහි කරන්න සද්ධර්මයේ අහන වෙලාවට. කරුණක් ආව නම් ඒ කරුණ ටක් ගාලා තමන්ගේ ජීවිතේට දාලා බලන්න. බලලා ඉවර වෙලා අන්න ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඇත්ත නේනම් මේ කියුවේ. මන් දරුවා ගැන මොකක් හරි කිව්වොත් එහෙම දරුවෝ ඉන්න කෙනෙකුට ටග් ගාලා පුළුවන් දරුවගේ සමන්න තියෙන අත්දැකීමකට දාලා බලන්න. ඇත්ත නේනම් මේ කිව්වේ. ඒ ක්‍රමවේදයට අනුගත වුණේ නැත්නම් අද මේ වෙලාවේ මේ අහන ධර්ම දේශනාවෙන් ඔබට වැඩක් නැහැ. එහෙනම් මේකෙන් වැඩක් ගන්න නම් මෙන්න මේ කියපු විදිහට වැඩේ කරන්න. ඒ කාන්තේම වින්දුනේ මේ කියන විදිහට වැඩේ කළොත් මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනකොට ඔබ සෝතාපන්නෙක් වෙනවා. සෝතාපන්න ඵලය කියලා කියන්නේ අරිහත්ත්වේ නෙමෙයි. සෝතාපන්න වුණා කියලා දිවස් පහල වෙන්නේ නැහැ. සෝතාපන්න වුණා කියලා රැත් ධාරාවල් හැදෙන්නේ නැහැ. සෝතාපන්නත්වයේ කියලා කියන්නේ පින්වතුනි මේ දහම් න්‍යාය ධර්මයේ තථාගතයන් වහන්සේ ලෝකෙට දේශනා කරපු මේ දහම් න්‍යාය ධර්මයේ අවබෝධ කරගන්නවා කියන එක තමයි සෝතාපන්න ඵලය කියලා කියන්නේ. ඔය දහම් න්‍යාය අවබෝධ කරගත්ත කෙනෙකුට ලේසියෙන් මේ ලෝකෙට ඇලිලා ඉන්න බෑ. ඒක ධර්මතාවයකින්ම ඒ කෙනාට ඉන්න බෑ. මොකද හේතුව එයා මේ ලෝකෙට කැමති නැහැ. ඒක නිසා තමයි ඒ කෙනා සෝතේට වැන්නා කියලා කියන්නේ. සෝතේ කියලා කියනවා මහා සැඩපහරට. එහෙනම් සැඩපහරකට අහුවෙච්ච කෙනෙක් මොකද වෙන්නේ? සැඩපහරේ ගහගෙන යනවා මිසක් මොහොකරි රැඳිලා තිබ්බත් සුළු කාලයකට රැඳිලා තිබිලා ආපහු සැරයක් පල්ලෙයාට ගහගෙන ගිහිල්ලා මහා මූදට එකතු වෙනවා. ඒකයි කියන්නේ මේ දහම් න්‍යාය ධර්මයේ හරියාකාරව දැකපු කෙනා පිළිබඳ මේ ලෝකයේ දැකගත්තා. ඉදන් දුක්ඛං දුක්ඛං අරිය සත්‍යන්ති මේ වික්කවේ කුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්ඛු මුදපාදි කියන ලැබේ සත්‍යය ලැබිලා තියෙනවා උන්නා. ඕයේ උත්මයන් මේක තමයි දුක්ඛාරය සත්‍ය කියලා මේ සත්‍ය ඥානෙ වැටහිලා තියෙනවා. දුක්ඛ වැටහෙච්ච කෙනාට දුක්ඛ සමුදය වැටහෙනවා, නිරෝධය වැටහෙනවා, මාර්ගය වැටහෙනවා. ඉතින් දැන් මම ඔබට මහානායකට පැහැදිලි කරලා පෙන්නන්නම් දුක්ඛ සමුදය දුක්ඛාරය සත්‍ය කියන්නේ මොකක්ද කියලා. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය කියන එක පැහැදිලි කරන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් මේ ලෝකයේ තියෙන ස්වභාවයන් කතා කරන්න සිද්ධ වෙනවා. දුක්ඛ සමුදය ගැන කතා කරන්න සිද්ධ වෙනවා. තණ්හාව ගැන, ඔය සියලු දේ ගැන කතා කරලා ඉවර වෙනකොට ඔබට තේරෙයි තියෙන්නේ මේ ලෝකයේ යථා ස්වභාවය මොකද්ද කියලා. ඒ වෙලාවට මම ඔබෙන් අහන ප්‍රශ්න වලට මට කෙටි උත්තර ලබා දෙන්නේ. මම ඔබෙන් අහන්නේ ඔබ කෙටි උත්තරයක් නිසා ඔබගේ අදහසක් එහෙම නෙමෙයි. ඒක නිසා කවුරුත් අදහස් ප්‍රකාශ දෙන්නපත් කරන්න එපා. ඒ අහන දෙයට ඔව්ද නැද හාද බෑද කියන එක විතරක් උත්තර දෙලින් දෙන්නේ. එහෙනම් දැන් මෙන්න මෙතන ඉඳලා ඔබට මේ කතා කරන මේ සද්ධර්මයේ මනාවට ශ්‍රවණය කරගන්න. දැන් මට මෙතන ඉන්න අයගෙන් කියන්න පින්වදින උපත්ති ඉඳලා අද මේ දක්වා පුංචි හරි සතෙක් මරපු නැති කෙනෙක් මෙතන ඉන්නවා. පුංචි මාරි සතෙක් මරපු නැති කෙනෙක් මෙතන ඉන්නවා. එහෙම අය මෙතන නැහැ. මං ඇතුළු ওই සීලෝ දෙනාම පුංචි හරි සතෙක් මරලා තියෙනවා. සත්තු මැරුවාම කොහේ යනවා කියලාද බුදුහාඳුරෝ කියලා තියෙන්නේ. හැමෝම ඉතින් කතා කරන්නේ අපාය යනවා කියලා. ඒක හොඳටම විශ්වාසයි නේද? එහෙනම් හතර අපායට යන්න පුළුවන් නේද සත්තු මරපු කෙනෙක්? එහෙනම් දැන් ඔබට මැරෙන්න බය නැද්ද? බයයි. එහෙනම් මැරෙන්න එපා. ඒකයි තියෙන්නේ. මේක පින්වතුනි හොඳට තේරුම් ගන්න. මම මේ වෙලාවේ ඔබට ටිකක් බොහොම මේක හරි තදින් ගන්න ඕනේ මේ කියන කරුණු කාරණා. අපාය කියලා කියන්නේ පින්වතුනි මහා දරුණු තැන. ඔබ බල්ලෙක් වුණොත් එහෙම ඔබේ ජීවිතයේ ඔතනින් එහාට ඉවරයි. ආයි බල්ලෙක් වුණාට පස්සේ බලවත් බැවේ නිදාස උනත් එතනින් එහාට යන්නේ අමුමහා නරක ආදී වලට මිසක් ආපව මෙහෙමක් නැහැ. ඒක නිසා මේක මේ සොඳුරු විදියට එහෙම ගන්න යන්න එපා. සතර පායට යනවා කියන්නේ. දැන් අද මම ඔබට පෙන්වලා කියනවා දැන් ඔබ සත්තු මරලා තියනවා නේද? එහෙනම් සත්තු මරලා තියනවා නම් අපායට යන්න පුළුවන් නේද කියලා. ඒ අහනකොට ඔබ කිසිම කැමැ කිසි එකතර ගානක් නැහැ අපේ මිනිසුන්ට. ඔව් යනවා අපාය යනවා. හැබැයි දැන් වෛද්‍යවරයා කිව්වා නම් ඔබට පිළිකාවක් හිටතෝ මැරෙනවා කියලා එහෙම මොකද කියන්නේ? කොහොමද පපුවට දැනෙන්නේ දැවිල්ල? වෛද්‍යවරයා කිව්වා නම් දැන් පිළිකාවක් හැදිලා තියෙන හිට තමයි අන්තිම දවස හෙට පහයි කාල වෙනකොට මේ අන්තර ගලවනවා ගැලවෙනවා උඹ ඉවරයි. ඔන්න ඔබ කියපු ගමන් පින්වදිනේ පපුව ගැහෙන්න පටන් ගන්නවා නේද සතසත ගන්න. ඔන්න ඔතනදී තමයි පින්වදිනේ ඔබ හරියට දෙයක් දැක ගන්න. හැබැයි මෙතනදී ඔබ කොච්චර කිව්වත් හරියට දැක ගන්නේ නැහැ. ඒක නිසා තමයි මම ඔබට කියන්නේ මේ කියලා දේවල් මනාවට හිතා ගන්න. ලේසි පහසු වැඩක් නෙමෙයි ඔය වෙන්න යන්නේ තමන්ගේ ජීවිතේ. තමන් පුංචි හරි ප්‍රාණඝාතයක් කළා තියෙනවා නම් මේ දැන් ඔබ සතර අපායේ නිදහස් වෙලා නෙමෙයි ඉන්නේ. මෙතන සෝතාපන්නෙක් හැරෙන්න පිඟුතුනි අනිත් අය සතර අපායේ නිදහස් වෙලා නෙමෙයි ඉන්නේ. එහෙනම් ඔබට සතර අපාය යන්න හේතු තියෙන මිනිස්සු. එහෙනම් ඔබ බය වෙන්න ඕනේ පිඟුතුනි ඔහොම නෙමෙයි බය වෙලා ලොම් නැහැ ගැනිලා දහදිය වැක්කිරෙන්න ඕනේ ඔබට මේක තේරෙනවද? ඔබ අපාය කියන එක දැකලා තියෙනවා. කරුමෙට ඉතින් මේ අපේ ඔය තරුණ පිරිසට උම්මාදී හැදුනට පස්සේ කියනවා අපාය සොමිකාරයෝ අපි සම කිය සින්දු හදාගන්න. හැබැයි මේකුන් අපායෙන් එන සද්දයක් හරි ඇහුණා නම් පින්වතුනි රෙද්දේ බඩ ගිහිල්ලා මැරෙන්නේ. ඒ තරම් මහ දරුණු ගති තියෙන තැනක් අපාය කියලා කියන්නේ. නරක ආදියක් කියලා කියන එක දිහා බලන්නවත් බෑ සාමාන්‍ය මිනිස්සුෙකුට. සිහින තියලා වැටෙනවා බලන්න කලින්. ඒ තරම් මහ දරුණු ගති තියෙන තැනක් අපාය කියලා කියන්නේ. ප්‍රේත යෝනියක් කියලා කියන්නේ ඒ තරම් මහා දරුණු ගති තියෙන තැන. එක මොහොතක්වත් එක බිന്ദු මාත්‍රයක්වත් සෝයක් තියෙන තැනක් නෙමෙයි ඔය කියන තැන. පාරේ ඉන්න කුණු වෙලා වණු හැලෙන බල්ලෙක් දිහා බලන්න. ඒ බල්ලගේ මූණට තමන්ගේ මූණ ආදේශ කරගෙන බලන්න. බල්ලෙකුට කන්න ටිකක් දෙනකොට අනේ අපරාධෙනේ මූ බල්ලෙක් උනේ කියලා හරියන්නේ නැහැ. අපරාධෙ විතරක් බලන්න එපා පිංගුදෙනි. පෙරාදෙත් බලන්න හොඳට. පෙරාදෙ මොකද්ද අපරාධෙ මොකද්ද කියලා දැනගන්න ඕනේ. අපරාධය කියලා කියන්නේ අපරාධය. අපරාධයේ විතරක් බල්ල හරියන්නේ නැහැ. පස්සේ අරදේ විතරක් බල්ල හරියන්නේ නැහැ. ඉස්සෙල්ලා අරදයක් හොඳට බලා ගන්න. මොකන්ද ඉස්සෙල්ලා අරදේ? මේක මේ බලු වැඩ කර කර ඉඳපු මිනිස්සෙක් නේද මේ බල්ලා වෙලා දැන් ඉන්නේ? අනිත් ඒවුන්ට අසු ටික ගහ ඉන්න ඇති කුඹ තෝපි කුණු වෙනවා කියේ ඉන්න ඇති. දැන් ඉතින් කුණු වෙච්ච පස්සකුත් තියාගෙන පස්ස අද්ද යනවා. බහාලු වැඩ කරලා ඒ කියන්නේ සත්පුරුෂයන් වහන්සේලා මේ ලෝකෙට දේශනා කරපු සත්බස අලු කරලා දාලා සත්බස බැහැර කරලා දාලා දැන් බල්ලා වෙලා. එහෙනම් දැන් මේ බලන්න ඕනේ පින්වතුනි පසු වර්ධයේ විතරක් නෙමෙයි පෙර ආර්ධයත් හොඳට බලා ගන්න. තමන් හොඳට බලන්න තමන් ඒ ගති වලින් නිදහස් වෙලා ඉන්නේ කියලා. තමන් ඒ ගතියේ නිදහස් වෙලා නැත්නම් අද බල්ලට ජූජු කිව්වාගේ තව අවුරුදු ගානකින් තව එකෙක් ඔබට ජූජු කියයි. කුණු වෙන්න පස්සට එක පණුව හැලි හැලි ඔබත් එයි ඔතන. ඉතින් මේ මහා දරුණු ගති තියෙන තැනක මේ ඉන්නේ දැන්. මෙතන ඉන්නවද කවුරු හරි පුංචියට හොරකමක් නොකරපු මුළු ජීවිත කාලෙට? ඔය ගිහි ජීවිතේ මේ ආස්තාවක් කරගෙන ඉන්නවා කියන්නේ වැඩි හරියක් හොරකම් කරන එක තමයි කරන්නේ. පැය 8 රස්තාවට ගිහිල්ලා පැය 7යි වැඩ කරන්නේ. ඉතුරු පැය කොහොම හරි අයිස් ගන්නවා. ඔව් නෑ කියන්න බෑ කාටවත්. පැය භාගයේ ලන්ච් අවේ එක නැත්නම් පැයයි ලන්ච් අවේ එක දින්. කන්න තියෙන එක පැය ඒවට පැගියාට පස්සේ පැය එකහමාරකට පස්සේ තමයි ආපහු එන්නේ. එහෙනම් පැය භාගයක් වංචා කරලා තියෙනවා. එහෙනම් පිටුදින ඔය සියල්ල හොරකම්. ඔය ඔක්කොටම වන්දි ගෙවන්න වෙනවා. හැබැයි කරන කලට පව මිහිරිය මිසේ කිව්වා වගේ ඔය කරනකොට නම් ඔය කීති ගානක් නැහැ. ආ අපේ රජයෙන් අසාව කරන්නේ රජයෙන් වංචා කළාට කමක් නැහැ. පෞද්ගලික අන්තයෙන් වංචාවක් කළොත් එක පුද්ගලයෙකුට විතරයි ගෙවන්න වෙන්නේ. රජයෙන් වංචාවක් කළොත් පින්වදින සමස්ත ජන වර්ගයාටම ගෙවන්න වෙනවා. ඕවා තේරුමක් නැතුව තමයි ඔය කරන්නේ. රස්සාවට යනවා පැය 8කට පැය 4ක් පත්තරේ බලනවා. ඔය ඔක්කොම පින්වදින මහා දරුණු වංචා හොරකම්. එහෙනම් ඔය හොරකම් වලට අහු නොවෙච්ච මෙතන කවුරුත් නැහැ. හොරකම කියන එක කොච්චර ධර්ම දෙයක්ද කියලා හිමොත් උපසම්පදා වෙච්ච වික්ෂුන් වහන්සේ නමක් පරාජික වෙනවා හොරකම් කළොත්. එහෙනම් හිතාගෙන හිතාගෙන බලන්න තථාගතයන් වහන්සේ හොරකම කොච්චර අපහාස කළා තියෙනවද කියලා. එහෙනම් හොරකම් නොකරපු කෙනෙක් මෙතන හොයාගන්න නැහැ. එහෙනම් හොරකම් කළාට පස්සේ කොහෙද යන්නේ? සතරපාය. එහෙනම් දැන් සතරපාය යන බව ඔබට තේරෙන්නේ නැද්ද ඔබ? මෙතන බොරු නොකියපුවා ඉන්නවද මුළු ජීවිත කාලෙම? නෑ. කේලම් නොකියපුවා ඉන්නවද? තමන්ට මොකක් හරි දෙයක් ලබා ගන්න ඕන නම් කේලම කියලා විනෝලා හරි ඒක ලබා ගන්න වැඩපිළිවෙලේ හිටියන්නේ මෙච්චරක. එහෙනම් කේලම් නොකියපුවා නෑ. පරුස වචන කියලා අනිත් අයගේ හිත් අද බවට පත් නොකරපුවා නෑ. එහෙනම් පින්වදනි අනන්ත අප්‍රමාණ මහා පාප කර්ම සමුදායක් කරගෙන අද අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ. දැන් ඔබට බය නැද්ද මැරෙන්න? කෙනෙක් කියන්න පුළුවන් හරි ඉතින් අපි පින්කනුත් කරලා දිනවනේ ඉතින් පින් පරිසම් දුන්නාම අපිට හරියනේ කියේ. ඇයි සමාජෙට ගිනි ගිනි දෙනවා සමහර අය? සමහර අය කියනවා චුතිසිත පිරිසුදු කරගන්න වැඩ කරගෙන ඉල්ලා කියේ. මන් නම් දන්නේ නැහැ චුතිසිත කොයි වෙලාවෙද එන්නේ ඕක පිරිසුදු කරගන්න මොකද්ද කරන්න ඕනේ කියේ. සාත්‍රු සාසනික තියෙනේම නෙමෙයි චුතිසිත පිරිසුදු කරගන්න වැඩ පිළිවෙල. සිතක් ඇති වෙලා සිතක් හිනෙන්න යන ගඳවන කාලේ කොච්චරද කියලා ඇහුවම බුදුහාමුදුරුවෝ කියන්නේ වේගෙන් ගලන ගඟක වතුර බින්දුවක් ඉස්සරහට ආම ඒ ඉඳ පුරවන්න තව වතුර බින්දුවක් එන්නේ කොයි වෙලාවටද? ඔන්න ඔය තරම්වත් කාලයක් හිතක් පවතින්නේ නැහැ කියන. එහෙනම් හිතා ගන්නකො චුතිසිතක් කොහෙද පිරිසිදු කරන්නේ කියන. එහෙනම් චුතිසිත පිරිසිදු කරන්න කවුරු හරි කෙනෙක් බලන් ඉන්නවා නම් පින්විතනේ ඔය ඔය මෝඩ වැඩ කරන්න එපා. තථාගතයන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා බලන්න ඕවෙන් ගැලවෙන්න උන්වහන්සේ දේශනා කරලා තියෙනවා දේවල්. මහා පින්කම් කරනවා කියලා හිතන් හිටියට පින්කම් ඔබ දවසකට පින්කම් කීයක් කරනවද? දවසකට පින්කම් දෙකක් තුනක් වොන්නම් කරනවද? හැබැයි දවසකට පව්කම් කොච්චර කරනවද? අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් පව්කම් කරනවා. ආයේක අහන්න දෙයක් නැහැ. ගිහි ජීවිතයක ඉන්නවා කියලා කියන්නේ පින්කම් පුදුමාකාර ලෙස පව් කරගන්නවා මුළු ජීවිතේම. ගිහි ජීවිතයක මාසයක් ඉන්නවා කියලා කියන්නේ පින්කම් ආයේ අපායවල ලක්ෂ ප්‍රකෝටියකට යන්න අත්බැව් ගානක් අනිරේ තපන්න අදාළ විදිහට වැඩේ කරගන්න. තේමීය කුමාරයා අහලා තියෙන තේමීය ජාතකය. තේමීය කුමාරයාට ජාති ස්මරණ ඥානයක් ලැබිලා උන්වහන්සේ දැක්කා අවුරුදු 20ක් රජකම් කළා කල්ප ගාන නිරේ දුක් විඳපු හැටි. අවුරුදු 20ක් රජකම් කරන්න ගිහිල්ලා. ඒක නිසා තමයි උන්වහන්සේ ගොළුවෙක් වීරෙක් වගේ ඉඳලා කොහොම හරි රජ සැපෙන් අයින් වුණේ. තාත්තා රජුරුව කරන්න හදනකොට කොහොම හරි පැනලා දීගෙ තනින් ඒක නිසා. එහෙනම් හිතලා බලන්න පින්වදනේ මේ ගත කරන ජීවිත තුළ පුළුවන් තරම් අපි අදින් කෙරෙන්නේ පාප දහම් තමයි. පුණ්‍ය දහම් සිද්ධ වෙනවා බොහෝම අල්ප මාත්‍රිය වශයෙන්. හැබැයි ඉතුරු ටික ඔක්කොම වෙන්නේ පාප දහම්. අම්මා කෙනෙක් දරුවෙකුට පලන්න පුළුවන්. තව එක දවසක් අම්මා කෙනෙක් මගෙන් ඇවිල්ලා අහනවා ඉතින් මේ අපේ දරුවෙකුට අපි ගහන එක පවුද කියලා. මං කිව්වා ගහන එක පවු නෑ. පවු වෙන්නේ කේන්ති ගිහිල්ලා ගැහුවොත්. කේන්ති ගන්න නැතුව ගැහුවට කමක් නෑ. හා දැන් ගහන්නේ කේන්ති නොගිහින්ද? හදාගන්න තමයි ගහන්නේ. ඒක හරි. හදාගන්න ගහන්නේ නමුත් කේන්ති ගිහිල්ලා නෙමෙයිද ගහන්නේ? විනෝදෙට සත්තු මරන වගේ විනෝදෙට ළමයට ගහන්නේ. එහෙම ගහන අවස්ථාවක් තියෙනවා. තාත්තා යන ගම පොඩි ගහන ගොඩට තාජුතිය කියලා රූට් එකක් ගහගෙන යනවා. අන්න ඒක මොකද්ද? ඒකට පව සිද්ධ වෙන්නේ. ඒ වෙලාවේ සමහර වෙලාවට අරකට රිදෙන්නත් ඇති පොඩ්ඩක්. නමුත් ඒක වේගෙම රිද්දන්නේ හිතාගෙන එහෙම ගහපු අවස්ථාවක් නෙමෙයි. නමුත් මේක උදේ හදා ගන්න හරි ඔබ දරුවට ගන්න හැම මොහොතකම මොකද වෙන්නේ? ඔබ ද්වේෂයෙන් ගහන්නේ. එහෙනම් ඔබට ද්වේෂයට පත් වෙලා යමකට හිංසාවක් කරනවා කියලා කියන්නේ කිනුද? ඒක දරුවද මහල්ලාද මොකಾದ කියන එක වැදගත් නැහැ. එහෙනම් එතනෙදුත් පාප කර්මයක් තමයි වෙන්නේ. හැබැයි දැන් මම මේ කියන්නේ දරුවන්ට ගහන්න එපා කියලා. අනේ නෑ. වැරද්දක් වුණොත් ගහන්න ඉතින්. මම මොකද කරන්නේ ඕකට? ළමයාව හදාගන්න ඕන නම් ගහන්න ඕනේ. කේන්ති නොගිහිල්ලා ගහනවා කියන එක කරගන්න පුළුවන් නම් හොඳයි. නමුත් සිද්ධ වෙන්නේ හැමතිස්සෙම කේන්තියක් ගිහිලා තමයි ළමයාට ගහන්නේ. කේන්තිය නොගියන ළමයා ගහන්නේ නැහැ, බැලලා නිකන් ඉන්නේ. කේන්තිය නොගියන කියන්නේ පුතේ ඔක ආයි කරන්න එපා මගේ පුතා. ඕක තමයි ඔය කේන්ති නොගිහිල්ලා කියන්නේ. හැබැයි කේන්ති කියොත් එහෙම තෝ ආයි ඔක ගලොත් ඔය හොම්බට දෙනවා මම. ඔය කිව්වේ කේන්ති ගිහිල්ලා. ඔයිටත් එහාට කේන්ති ගියාම තමයි අල්ලගෙන දෙකක් දෙන්නේ. එහෙනම් දැන් කාටවත් කියන්න බෑනේ පින්වතේ තමන් දරුවට ගහේ කේන්තියෙන් නෙමෙයි කිය. එහෙනම් ඔය දරුවට ගහන ගහන බයින බයින වාරයක් වාරයක් ගන්න ඔබ නේද කේන්තියෙන් ඉන්නේ. නිගමන හිතන බලන්න. කුංචි දරුවෙක් වතුර කෝප්පයක් අරගෙන යනවා, යනකොට උගේ කකුල බැරිලා ඩොග් ගාලා වැටෙනවා වතුර කෝප්පෙ බින්දි. අම්ම කුස්සියේ දා දුවගෙන ඇවිල්ලා අරකට හොඳටම තලනවා, නැත්නම් අරකට බයිනෝ ඕගා. දැන් ඔය සිද්ධියේ කවුද පව කළේ? පොඩි එකාද පව කරගත්තේ, අම්මද පව කරගත්තේ? අම්මයි පව කරගත්තේ. පොඩි එකයි රමුල බැලලා වතුර කෝප්පෙ වැහැන්නේ, නැත්නම් ටීවී එකේ වැදලා ටීවී එකේ ඉරක් ගියා. කේන්තිගේ කාටද අම්මට? එහෙනම් දැන් මොහොතක් මොහොතක් නෑර පව කරගන්න ජීවිතයක නෙමෙයිද ඉන්නේ. ඉතින් මේව හොඳට තේරුම් ගන්න ඕනේ. ඔබගේ ජීවිතේ මහා අනතුරක තියෙන මිනිඳුනේ, ඒක නිසා තමයි මේව මේ පෙන්නුම් කරලා දෙන්නේ. පුළුවන් නම් මෙතනින් ගැලවිලා යන්න. ඔබ ඔය ආදරෙන් හදන දරුවවක් දාන්නේ ඔය ගිනිගොඩට තමයි ඔය. ගිනිගොඩට දාලා ඉවර වෙලා ඒ දරුවත් ඔය ගින්නේ පිටි පිටි යනවා. ඉතින් අම්මා ගිහිල්ලා අවුරුදු 100කට පස්සේ පුතත් එනවා එතනට. බය වෙන්න දෙයක් නැහැ. අවිතිමා නරකාදී තියෙනවා. නැත්නම් ප්‍රේතනිකායකට කොහේ හරි ඇවිල්ලා එකතු වෙනවා. මේ කාලේ කෙනෙක් මැරිලා දිව්‍ය ලෝකෙ ගියා කියලා අහන්න හරීම අඩුවෙන් තමයි chances තියෙන්නේ. මැරෙන මැරෙන එක එක්ක මල වෙරේ දේ වෙනවා, එක්ක සත්තු වෙනවා. අද මේ නායක හඳුරු නමක් මාත් එක්ක කියනවා. පන්සලේ ඉන්නවලු බැල්ලියක්. හරියටම උන්වහන්සේ විහාරයට වඩිනකොට, බණ කියන විහාරයට වඩිනකොට හරියටම සෙනගතරෙන් ඇවිදලා ඉස්සරහා ඉඳගෙන බණ අහනවා. කවුරු යන්න කිව්වත් යන්නල්ල, උන්වහන්සේ කිව්වොත් යන්න කියලා විතරලු යන්නේ. පොළොව බදාගෙන ඉන්නවලු අර බණ ටික අහනවා. දැන් හිතාගත්ත හැකි නේද ඔය කවුද කියලා? දැන් ඔය තත්ත්වේ උදා කරගන්නද තෙඟුතනි ඔබ හදන්නේ? ඔබට ඔබ ගැන අනුකම්පාවක් හිතෙන්නේ නැද්ද? ඔබට ඔබ ගැන බයක් නැද්ද? ඔබ මුළු ජීවිතේම තව කෙනෙක් වෙනුවෙන් කටයුතු කළා. ස්වාමි පුරුෂයාට විරිඳට සැලකුවා, අම්මා තාත්තට සැලකුවා, දරුවන්ට සැලකුවා, යාළුවන්ට, ඥාති හිත මිත්‍රාදීන්ට, සියලු දෙනාට සැලකුවා. සියලු දෙනාට පරාර්ථකාමීව කටයුතු කළා. ඉතින් පරාර්ථකාමීව කටයුතු කළා, දැන් මැරිලා අමු අපාගත වෙන්න හදන්නේ. ඔන්න ඔතන තමයි පිංගුදලි තියෙන ප්‍රශ්නේ. යමෙක් මේ තථාගත ශාසනය බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලා නෑ තිඟුතුනි, පින් කළාම දිව්‍ය ලෝකේ යනවා කියන. ඔන්න ඕක හරියට පැහැදිලි කරගන්න ඕනේ. පින් කළාම දිව්‍ය ලෝකේ යනවත්, පව් කළාම අපාය යනවා කියනවත් කියලා නෑ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ යමෙක් කරපු පිනක් පරිසම් දුන්නොත් මරණ මොහොතදී ඒක නාන දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. මරණ මොහොතදී පවක් පරිසම් දුන්නොත් ඒක නා අපාය යන්න පුළුවන්. එහෙනම් දැන් මට කියන්න, පව් එකක් කරලා තියෙන එකෙක්, පින් 100ක් කරලා තියෙන එකෙක් අපායෙන් නිදහස්ද? කතා කරන්නේ නෑ. ඇයි මැරෙන මොහොතේදී අපි ඇදිලා આવොත් එහෙනම් මොකද වෙන්නේ? කෝසල මල්ලිකාව කියලා කියන්නේ මහා අසද්දස දානීය දින නිරන්තරයෙන් බුදුහාඳුරන් මුණ ගැහිච්ච කාන්තාවක්. නමුත් මැරෙන මොහොතේදී යමක් මතක් වීම නිසා දවස් 7ක් නරකාදී ඉන්න සිද්ධ වෙනවා. එහෙනම් මිදිලා නැන්නේ. එහෙනම් ඇයි මේ ඇයි ඔබ විශ්වාස කරන්නේ මේ අපි පින් කරලා දිව්‍ය ලෝකේ යන්න ඕනේ මේ කාලේ කියලා? ඇයි ඔබට මොලයක් නැත්තේ? ඒක එහෙම නෙමෙයි. මේ බුදුහාමුදුරුවෝ ඔබ කියන්න හේතුවක් නැහැ කියලා හිතාගන්න. ඇයි මේ දෙව් මිනිස් සැප පස්සේ දුවන්නේ? ඇයි ඔබ පිනක් තල්ලි වෙලා දෙව් මිනිස් සැප කෙලවර මේ නිමන පතන්නේ? ඕක හරියන වැඩක් නෙමෙයි. තථාගතයන් වහන්සේලා ලෝකෙට පහළුණේ පිළිදෙන ඔබට දෙව් මිනිස් සැප ආරල් දෙන්න නෙමෙයි. ක්‍රිස්තියානි ආයතනයක් පුළුවන් දීපේ ලෝකයන්. බැරිද? මොකද්ද ක්‍රිස්තියානි ආගම කියලා කියන්නේ? Path to heaven. Path to heaven කියලා කියන්නේ දිව්‍ය ලෝකෙට යන මඟ. එහෙනම් දිව්‍ය ලෝකෙට යන පාර කියලා දෙනවා. දැන් බුදු කෙනෙක් ලෝකෙ පහළුණේ ඔය ටික කරන්නේ. බුදු කෙනෙක් ලෝකෙ පහළුණේ ඔය ටික කියන්නේ නෙමෙයි පිටුනේ. බුදු කෙනෙක් ලෝකෙ පහළුණේ ඔබව සතර අපායෙන් නිදහස් කරනවාන සාමලෙ. ඔබ කාම ලෝකෙන් සාමලෙම නිදහස් කරන, ඔබ මේ මුළු සංසාරයෙන්ම සාමලෙම නිදහස් කරවන. ඔය ටිකට අනුගත වෙනවා මිසක් පිටුනේ වෙන දේවල් වලට යන්න එපා. ඒ ඔක්කොම මිත්‍යා දෘෂ්ටි ගණයට වැටෙනියම. ඒ ආකාරයෙන් මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා ඊට පස්සේ. නොපෙන්නන්න නම් ඒ හැම එකක්ම මේ කියන දේවල්. එහෙමනම් දැන් ඔබ එක පවක් හරි කරලා තියෙනවා නම් පින් 100ක් කරලා තියෙන වෙලාවේ ඒත් ඔබ සතර අපායේ නිදාසෙලා නැහැ. එනම් සතර අපායේ නිදහස් වෙන්න තියෙන එකම එක තැන තමයි පිළිගන්නේ මේ සද්ධර්මාව බෝධයෙන් සෝතාපන්න ඵලයේ ලබන එක. එනම් ඔබ දිවිහිමියෙන් කටයුතු කළ යුත්තේ පින් කර කර මේක කරගන්න, එහෙම නැත්නම් සෝතාපන්න ඵලයේ පිහිටන්න. ඉතින් අන්න ඒක ඔබ හොඳට ඔළුවේ තියාගෙන ඉන්න ඕන. සංකියාවිය ඕමට්ටෝ ධෛයමානේව මත්තකේ සක්කාය දිට්ඨි ප්‍රහාණාය තතෝ විග්ගු පරිප්පේ. මම වගේ විසුණු වහන් මේ විසුණුලට කියන්නේ දන්නේ පහර කන පුද්ගලයෙක් ඒකෙන් ගැලවෙන්න තත් කරන්නේ යම්සේද, හිස ගිනිගත් කෙනෙක් ඒක නිවා ගන්න යම් තත් කරන්නේ යම්සේද, ආන් ඒ තරම් වේගෙන් සෝතාපන්න ඵලයේ පිහිටන්න කියන මේ ශාස්ත්‍රඥ වහන්සේගේ වචන. ඒ එකක් ගැනවත් මායින් කරන්නේ නැහැ කවුරු. හිතාගෙන ඉන්නේ පිත්තල දිව්‍ය ලෝකයන්. මම පින් කරන්න එපා කියනවා නෙමෙයි. මා භික්ඛවේ පුඤ්ඤානම් බාරියත්ත සුඛං සේතම් භික්ඛවේ අදිවචනම් පුඤ්ඤන්ති. මහණෙනි පිනට බිය වෙන්න එපා. සුවයට කියන තව නමක් තමයි පින කියලා කියන්නේ. සුමනාවනි දන් දී යුතු මේ පින්තල යුතු මේ දෙවිවන්ට මිනිසුවන්ට ශ්‍රමණව නිවන් අවබෝධ වෙන තෙක් මේ පින මහෝපකාරී වන්නේ. සුමනා සූත්‍රයේ බුදුහාඳුන සුමනා සිටු දීනියට කියන. එහෙනම් බුදුහාඳුන කොහෙවත් කිව්වේ නැහැ පින් කරන්න එපා කියන. එහෙනම් මම කියන්නේ විදිහක් නැහැ ඔබට පින් කරන්න එපා කියන. මේ කියන්නේ පින් කරන්න එපා කියලා නෙමෙයි පින්තුනේ, ඒ මුලා දෘෂ්ටියට වැටෙන්න එපා. පින් කළොත් අපි ගොඩ කියලා. පින් කළොත් අපි ගොඩ කියන මුලා දෘෂ්ටියට වැටෙන්න එපා. මේ නිවන් දකින්න හේතු වාසනාව තියෙන කාලේ තමන්ගේ නිවන වහගන්න එපා ඔය මුලා දෘෂ්ටියට වැටිලා. අපි පින් කරන්න ඕනේ, පින් කළා දිව්‍ය ලෝකෙ ගියාම දිව්‍ය ලෝකෙ ඉන්නවා බණහක් වයි, ඒගොල්ලන්ගෙන් බණහගෙන බ්‍රහ්ම ලෝකෙට යන්න ඕනේ, එතනින් බණහගෙන එතනින් ඉවර කරගන්න. ඔය මුලා දෘෂ්ටියට වැටෙන්න එපා. පින්නේ තමන්ගේ ශක්තියක් තියෙනවා නම්, වීරයක් තියෙනවා නම් උත්සාහ කරන්න නිවන් දකින්න. යථා ධර්මයේ ලෝකෙට මතුවෙන කාලේ මේක. ඒ කාන්තේම යථා ධර්මයේ ලෝකෙට මතුවෙලා මහා අනන්ත අප්‍රමාණ මහා මාර්ගඵලලාභී වී වෙනවා. සමාධි ගම වේද වලට අපි දැකලා තියෙනවා පින්වතුනි, මේ වෙනකොට ජාත සෝතාපන්නය 12000කට අධික ප්‍රමාණයක් මේ මිහිතලේ පහළ වෙලා ඉවරයි. ජාත සෝතාපන්නය, ඒ කියන්නේ මේට අද්දව ගානකට කලින් සෝතාපන්න වෙච්ච උත්තමයෝ මේ අද්දවේදී මේක කෙලවර කර ගැනීම උදෙසා මනුස්ස අද්දවේ ලැබිලා පහළ වෙලා ඉන්නවා මේ මනුස්ස ලෝකෙට. 12000කට අධික ප්‍රමාණයක්. එහෙනම් මේ සම්බුද්ධ ශාසනය නැතිලා ඉවර නෑ. මේ යතිවරයන් වහන්සේලා මේ සම්බුද්ධ ශාසනය රැක්කා. උන්වහන්සේලා මේ සම්බුද්ධ ශාසනය අරගෙන ආවා. මේ සම්බුද්ධ ශාසනය හැමමම කියනවා. ඒක බින්දු මාත්‍රයක් වෙනසක් වෙලා නෑ. නිවන් මාගේ එලෙසම තියෙනවා පින්විතරේ නැත්දී කොන්ද තියෙන මිනිස්සු විතරයි. කොන්ද පණ නැ මිනිසුන්ට නිවන් දකින්න. වීරයක් නෑ නිවන් දකින්න. අවබෝධයක් නෑ. දැන් අවබෝධය දෙන්නම්, වීරය දෙන්නම්, ඔබට තියෙන එතනින් ඉහට කටයුතු කරගන්න. ඔබ උදාකාරව දන්නවා මේ සද්ධර්මයේ ශ්‍රවණය කළ තියෙනවා නම් අපි ඒ උත්තරේ උදෙසා විශාල ආරාමයක් ඉදි කරනවා. හුදෙක්ම නිවන් උදෙසා පමණයි. වෙන කාටවත් ඒ ස්ථානෙට එන්න බෑ. බෝධීන් වහන්සේ නමක්වත් රෝපණය කරන්නේ නැහැ කියලා අපි අදිස්ථාන කරගෙන ඉන්නේ. හේතුව වන්දනා නඩ නවත්තන්න. නැත්තම් ගහවල කාර්යොත් එනවනේ උතන් බෝධි පූජාවක් තියාගෙන යන්නේ. එහෙම අයගෙන් කරදරයි. සාමාන්‍යයෙන් පින්වතුනි ඔය කියන තැන ඉදි කට්ටා බිම වැන්නත් ඒ සද්දෙන්න ඕනේ තැන. තථාගතයන් වහන්සේ විසූ කාලේ තිබිච්ච ජේතවනාරාම වැඩවිම වගේ තමයි ඔය හදන ආරාම. ඔබ යම් දවසක අදිස්ත්‍රාණ කළා නම් මට දැන් මේක ඉඳලා වැඩක් නැහැ, මම මේක ඉතුරු ටික කරගන්න ඕනේ කියලා ආන් ඔබට පුළුවන් එතනට ඇවිදින ඒ දේ කරගන්න. සතර දෙසින් වඩින මහා සංඝරත්නයේද හැබැයි නිවන් දකින්න ඕනේ. මහා සංඝරත්නයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිසට තමයි ඒක තියෙන්නේ. සෙප්තැම්බර් පළවෙනිද වගේ වෙනකොට 80ක් විතර කුල දරුවෝ සතුන් ගත වෙනවා. මේක කරගන්න අවුරුද්දක් යනකොට 500කට 600කට අධික ප්‍රමාණයක් ඔය ස්ථානයේ වැඩ සිටිනවා. මේ දේ කරගන්න. ඉතින් සමාජ ක්‍රම වේදවලට අපි දැකලා තියෙනවා බොහෝ මික්මණින් මහරහතුන් වහන්සේලා බිහි වෙන බව. ඔබ දන්නවා 26 වෙනිදා මහා අදිස්ථාන පූජාවක් තියෙනවා. පුළුවන් පුළුවන් අය ඒවට සහභාගී වෙන්න. රුවන්වැලි සෑ හාමුදුරුවෝ ගා විශාල අදිස්ථාන පූජාවක් තියෙනවා. මහරහතන් වහන්සේලා ලක්ෂ ගණන් ඉන්නේ මේ මත පහළ වේවා කියලා. ඉතින් ඒ අදිස්ථාන පූජාව බල ගන්නවන්න ඔබටත් පුළුවන්, පුළුවන් නම් ඒවට සම්බන්ධ වෙන්න. ඒවට සම්බන්ධ වෙන්න බැරි වුණත් තමන්ගේ නිවෙස් වල ඉඳගෙන හරි ඒවට සම්බන්ධ වෙන්න. මේ අපි කරන වැඩ නෙමෙයි, කවුරු හරි සත්පුරුෂ පින්වතුන් පිරිසක් විසින් කරන වැඩ. හොඳ දේ කවුරු කළත් හොඳයි. මහරහතුන් වහන්සේලාගේ අඩුවක් විතරයි තියෙන්නේ. ඒ මහරහතුන් වහන්සේලා ඒ කාන්තෙම මේ මිහි මත වඩින්න ඕනේ. දැන්ටත් ඉන්නවා පින්වතුනි, නෑ එහෙම කියලා කියන්න බෑ. මහරහතන් වහන්සේලා වැඩ ඉන්නවා, වැඩ හිටියා. උන්වහන්සේලා පිරිනිවන් පාල, උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා පවයිතු වෙලා තියෙනවා. ඒවට අය හැක නැහැ. ඒව එහෙමමයි. එක උත්තමයක විතර නෙමෙයි පිටුදෙරි බොහෝ උත්තම පිරිස ඉන්නවා. ඉතින් ඒ අය සමාජයට ඇවිදින ඉතින් මේ දේවල් කියන්න උත්සාහ කරන්නේ නැහැ. සමාජය ආවේ සමාජයට එක්තර සුදුසු දෙයක් නෙමෙයි ඒව කරන්නේ. හැබැයි ඉදිරියේදී පිටුදෙරි මේ මිහිමතට රහතන් වහන්සේලා පොගුරු පිටින් මිහි වෙනවා. හැබැයි මේ රහතන් වහන්සේලා මිහි වෙන්නේ ඔබ තුලින්. එන ඔබ ගෙදර වෙලා පොල්ගා ගායිරියම රහතන් වහන්සේලා මිහි වෙන්නේ නැහැ. ඒකයි මම තරුණ තරුණියන්ට කියන්නේ. මම ඔබට සියල්ල මතක් කරලා දෙන්නම්. ඔබ අතීතයේදී ඔබට ලැබුණේ තථාගතයන් වහන්සේලා නීත විවරණ දුන්න හැටි මේ දේ කළා මේ බුද්ධ ශාසනය ස්ථාපිත කරන්න. එන ඔබ මේ සද්ධර්මය අවබෝධ කරගත්තට පස්සේ තමයි හින්දු මේ තීරණයට එන්නේ. ඔන්න එහෙනම් දැන් සද්ධර්මය අවබෝධ කරන්නයි හදන්නේ. දැන් මෙන්න මේ වෙලාවේ පිටුතර ස්ථිරවම අදිස්ථාන කරගන්න මේ කුණු සතර අපායේ නිදාස වෙන මම ඒකාන්තයෙන් මේ වෙලාවේ සෝතාපන්න වෙන්න ඕනේ කියන එක. ඒක තමන්ට හිතෙන්න ඕනේ ලක්ෂ ප්‍රකෝටි වාරයක්. මොකද හේතුව ඔබ දන්නවා ඔබගේ කය අතහැරපු ගමන් ඔබ සතර අපායෙන් එහෙ කොටසකට අයිති කියලා. කවුරු හරි එහෙම නැහැ කියලා කියනොත් මම උදාහරණකින් පෙන්වන්නම් ඔබ යන තැන මොකද්ද කියලා. ඔබට මතක ඇති තථාගතයන් වහන්සේ මේ නියපොත්ත උඩට පස් ටිකක් අරගෙන ආනන්ද හඳුනගෙන අහනවා. ආනන්ද මේ තියෙන පන්ද මහ පොළවේ තියෙන පන්ද ලොකු. ස්වාමීනි ඔබ වහන්සේගේ නියමිතේ තියෙන පස් මහ පොළවේ තියෙන පස් ආසසඳන කල්හි නොගැණිය හැකි තරම් කුඩානි. එහෙනම් හිතා ගන්න ආනන්ද මේ මහ පොළවේ තියෙන වැලි කඩ ගන්න ජීවීන් 15 දේ සුගතිගාමි වෙන්නේ මේ නියපොත්තේ තියෙන ප්‍රමාණය විතරයි කියන්නේ. දැන් එහෙනම් හිතා ගන්න සුගතිගාමි වෙන්නේ මෙච්චරයි දුගතිගාමි වෙනවා මහ පොළවේ තියෙන වැලි කැට ගන්න පිරිස. මේ එක සක්වලක් ගත්තාම මේ සක්වලට ලෝක 31ක් තියෙනවා. ওই 31 ලෝක ධාතුවේ 27ක්ම තියෙන්නේ සුගති ලෝක. හතරක් තියෙනවා දුගති ලෝක. එහෙනම් දැන් මේ මහ පොළවේ තියෙන වැලි කැට ගන්න හතරකට යන්නේ. නියපොත්තේ තියෙන ප්‍රමාණයකට 27ක් යනවා. දැන් හිතා ගන්න පුළුවන්. දැන් ඔබට හිතෙනවද ඔබ මේ නියපොත්තේ ඉන්නේ කියලා? ඔබ දන්නවනේ ඔබ මොනවද මේ ජීවිතේ කරන්න කියලා ඔබ දන්නවනේ. ඔබ හිතෙනවද ඔබ මේ නියපොත්තේ ඉන්නේ කියලා? තාමත් හිතෙනවනම් හරි අපි තව ටිකක් විශ්ලේෂණය කරලා බලමු. මේ නියපොත්ත උඩ ඉන්න 27 ලෝකයක්. ලෝක 27ක්ම මේකේ ඉන්නේ. ඔය 27න් පින්වතුනේ ලෝක 20ක්ම ධානලාභීන්ට විතරයි යන්න පුළුවන්. එහෙනම් දැන් මේ නියපොත්ත උඩ තියෙන පස් ටික කොටස් 27කට බෙදලා ඒකෙන් 20ක් අයින් කරන්න ඕනේ. මොකද ඔබට ධාන නැහැ නේ යන්න. ඔන්න ඉතුරු වුණා 7ක්. මේ නියපොත්ත උඩ තියෙන පස් ටික කොටස් 27කට බෙදුවාම 7ක් ඒකෙන් 20ක් අයින් කළා. දැන් 7ක් ඉතුරු වුණා. දැන් ඔබට හොඳටම විශ්වාසද ඔබ මේ 7ේ ඉන්නේ කියලා? ඔබ මේ හිතලා බලන්න මේක ඉන්නේ. ඔබ මේ 7ේ ඉන්නවා කියලා විශ්වාසයක් තියෙනවද කියලා? එහෙනම් දැන් ඔබගේ කය අතෑරපු ගමන් ඔබට වෙන්නේ මොකද්ද කියලා ඔබ දන්නවා. එහෙනම් අද ඉඳලා බල්ලෙක් කූසෙක් දැක ගමන් මිනිහෙනි පොඩ්ඩක් පිරාද්දේ සීහ කරලා බලන්න. සතර බය කියන එක Tamanට එන්න ඕනේ වා දකිද්දි. නැත්නම් අන්තිමට මැරිලා මල පෙරේතිය වෙනකන් දන්නේ නැහැ. මල පෙරේතිය වෙලාට පස්සේ අසුචි කකා ඉන්න හැරෙන්න වෙන දෙයක් නැහැ. ඒකයි මම සද්ධර්ම දේශනාවල කියන්නේ. මිනිසෙන්ට එක්ක සද්ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් දැම්ම ඉඳලාම අසුචි ගන්න පුරුදු වෙන්නේ. ඔය තුවාල කුණු අරේ මේ ගැප් බල පිහිදාලා වීසි කරන ඒවා කන්න පුරුදු වෙන්නේ. ඉස්පිරිතාලයක් ගාවින් ගියක් ගත්තා නම් ડોක්ටර් කියන්න අර දුන්නා ඔය තුවාල ගලවන ඔක පැලැස්තර ටිකක් ගෙනත් දෙයි ඕක කාලා පුරුදු වෙන්න ඕනේ. නැත්තම් මැරිලා මල මෙරේතිය වුණාට පස්සේ බඩගින්න ඉන්න වෙන්නේ. මැරිලා නම් මැරිලා මල මෙරේතිය වෙච්චියෝන් ඉන්නවා පින්වදනේ. ඒකට කන්න උරුම වෙලා තියෙන අසූචිය. නමුත් කන්න බෑ. ඊයා ජරාවනේ කන්න බෑ. ඒක නිසා වෙන බඩගින්නක ඉන්නේ. හැබැයි දැන් ඉඳලා පුරුදු වුණා නම් ඕක කන්න එහෙට ගියාට පස්සේ ටික ටික කාලා හොඳට ඇඟ හදා ගන්න තිබුණා. එහෙම නැත්නම් ධර්මය අවබෝධ කරලා සෝතාපන්න වෙන්න උත්සාහ කරා. ලේසි පහසු වැඩක් නෙමෙයි මේ කියන්නේ. ඔබ සෝතාපන්න වුණේ නැත්නම් ඔබේ ජීවිතේ මහා අඳුරකින් අඳුරකට වැටෙන්නේ. ඕන්නම් මැරිලා බලන්න ඔබට මොකද වෙන්නේ කියලා. ඒ කාන්තේම පිඟුතුනේ මට 99%ක් විශ්වාසයි මේ කාලේ පහළ වෙන පිරිස් ලේසියෙන් ආයේ මනුස්සත් බැවිකට එන්නේ නැහැ කියලා. හැබැයි 101%ක් එනවා. මහා උත්තමයෝ ඉන්නවා. මේ මහා උත්තමයෝ ආපව මනුස්සත් බැවයක් හෝ දේවත් බැවයක් ලැබෙනවා. ඉතින් ඔබ මේ 101 ඇතුළේ ඉන්නවද කියලා දන්නේ ඔබ තමයි. ඔබ කරන වැඩ තුළින් තමයි මේ දේවල් නිර්මාණය වෙලා එන්නේ. ඒ කොහොමද කමන්නේ? එහෙනම් දැන් ඔය ඔක්කොම අපිට පැත්තකට දැම්ම. හැබැයි දැන් දැඩි අදිස්ථානයක් තියෙන්න ඕනේ මම කොහොම හරි සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගන්නවා. එහෙනම් සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගන්න නම් මේ කියන ධර්ම කාරණා මනාකොට ශ්‍රවණය කරන්න. හොඳ අවබෝධයකට එන්න ඕනේ. ඒ අවබෝධය තුළින් පින්වතුනි තමන්ට සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගන්න පුළුවන්. සෝතාපන්න ඵලය කියන්නේ භාවනා කරලා ලබන්න පුළුවන් ඵලයක් නෙමෙයි. සෝතාපන්න ඵලය කියලා කියන්නේ පින්වතුනි දසනේන පහතප්ප කියන කොටසට අයිති වෙන දහම් දර්ශනීය තුළින් ප්‍රහීන වෙන ආශ්‍රව ටිකක් සෝතාපන්න ඵලය කියලා කියන්නේ. දහම් දර්ශනයෙන් යම් ආශ්‍රවයක් ප්‍රහීන වෙනකොට සෝතාපන්න ඵලය ලැබෙනවා. ඒ ඔක්කොම ඔප්පු කරලා පෙන්වන්න. එහෙනම් අද මේ සද්ධර්ම දේශනා මනාකොට අහගත්තා නම් ඔය වැඩේ හරි. දැන් එකක් දැන් එකක් ඇටේට තියෙනුනේ තියෙන්නේ. මේක කරගත්තේ නැත්නම් ඔබට වෙන දේ ඔබ දන්නවා. ඔබ කොච්චර සල්ලි දිනවද, ඔබ කොච්චර ඉගෙන ගන්නද, පොලිසිය ලොකු මහත්යද, ආමිය කියලා ලොකු මහත්යද, ළම රටේ ජනාධිපතිද, වැඩිහිටි යෝජනාවේ කෙනාද, ඔය එකක්වත් මෙතනට අදාළ නැහැ. මෙතනට අදාළ වෙන්නේ එකම එකයි පින්වතුනි, තමන් සෝතාපන්නද නැද්ද කියන එක විතරයි. තමන් සෝතාපන්න නම් තමන් ගොඩ, එහෙම නැත්නම් තමන් ඉවරයි. ඒක හොඳට මතක තියාගන්න. ඔබගේ මැරිච්ච එක ඥාතියෙක් ඉන්නවද බලන්න, මල පිරිත් යන ඔවිච්ච. හොඳට හොයලා බලන්න. ඔබගේ ජීවිත අත්දැකීම් කර කී දෙනෙක් ගැට ගැහුවද කියලා බලන්න, කාටද ඉන්නලා. තොල් කීයක් දැකලා තියෙනවද බලන්න ජීවිතේ. ඔබ පාරේ යනකොට තටු කීයක් දාලා තියෙනවද බලන්න, හන්දියෙන් හන්දියට, හන්දියෙන් හන්දියට. ඔය හැම එකම මල යකු හතර පහ දෙනෙක් කඩ ගැට ගහපු තතු තමයි ඔය තියෙන්නේ. එහෙනම් මල යකු කියලා කියන්නේ මොකද, මේ මනුස්සෝ ඉඳලා කාලකන්නිකවට ජීවත් වෙලා මැරිලා ගිහින් ඉඳලා මල පෙරේත වෙලා ආවම ගෙදර කාලේ මොකද කරන්නේ, ගැට ගහලා දාලා මහා මූදට වීසි ගන්න. මෛත්‍රී බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන කාලෙක මොකද වෙන්නේ, ඔය බන්ධන වලින් නිදහස් වෙනවා. ඉතින් ඔය ටික කරගන්නද මේ ජීවත් වෙන්නේ. මහා උජාරුවේ මම මුදුනා, මම මුදුනා, මට මෙච්චර සල්ලි තියෙනවා කියන්නේ මේ ජීවත් වෙන්නේ ඔය ටික කරගන්න තන්දිම. ඒක නිසා තමයි සිංහතුනි ශාස්ත්‍රොන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා මේ සාරෝ සත්පස දේශනා කළේ. එහෙනම් ඔන්න මේ ටික හොඳට අල්ලගන්න. අපි මූලික දහම් න්‍යායක දේමු. මට ඔබ කියන්න, මේ ලෝක සත්වයා මේ ලෝකෙට කැමතියි. මේ ලෝක සත්වයා මේ ලෝකෙට කැමති පින්වතුනි මේ ලෝකේ ආස්වාද සහිත නිසා. ලෝක සත්වයා ලෝකෙට කැමති වෙනවා ලෝකේ ආස්වාද සහිත නිසා. අපි යෝගට තව පොඩ්ඩක් එහාට ගිහලා කියමු, තණ්හාව හින්දා. හැබැයි පද වෙනස්. ඕ අපි පස්සේ විග්‍රහ කරගන්නවා. පද වෙනස්. තණ්හාව කියන්නේ එකක්, ආස්වාදය කියන්නේ තව එකක්. බොහොම කිට්ටුවෙන් ගියාට දෙකක්. එහෙනම් මේ ලෝකෙට තණ්හාවක් තියෙන නිසා, මේ තණ්හාව නිසා අපි මේ ලෝකේ සැරිසරන. මොකද තණ්හාව නිසා උපාදාන වෙනවා, උපාදානයේ භව හැදිලා භවෙන් ජාති සකස් වෙනවා. එහෙනම් මේ ලෝකේ පින්වතුනි මේ සැරිසරීම සිද්ධ වෙන්නේ යම් තණ්හාවක් නිසා. ඒක ඔබ හොඳ ආකාරවම දන්නවා. හැබැයි පින්වතුනි එහෙනම් මේ ලෝක සැරිසරීමට හේතු වෙන්නේ තණ්හාව නා. මට කියන්න පින්වතුනි, තණ්හාවට හේතු වෙන්නේ මොකක්ද? තණ්හාවට හේතු වෙන්නේ මොකක්ද? අවිද්‍යාව කියලා කිව්වට හරියන්නේ නැහැ. තව ටිකක් විස්තර කරගන්න ඕනේ. අපි මේ මේ මේ ලෝකයේ සැරිසැරීමට හේතු වෙන මේ හේතුවක් තියෙනවා පිළිගන්න. ඕනෙම දෙයකට තණ්හා කරන්න හේතුවක් තියෙනවා. නැතුව ලේසියෙන් අපි තණ්හා කරන්නේ නැහැ. ඒ හේතුව නැති වුණොත් අපි කවදාකවත් තණ්හා කරන්නේ නැහැ. මේ ලෝකයේ සැරිසරන්න හේතුව තණ්හාවට හේතුව තමයි කියන්නේ. අපි යම් දෙයක ඇලෙන්න හේතුව තමයි එක දෘෂ්ටියක් අපි ගත්ත. අපේ තියෙන එක මුලා දෘෂ්ටියක් අපි ලබා ගත්ත. ඒ දෘෂ්ටිය තමයි තියෙන්නේ මේ ලෝකයේ තියෙන දේවල් මම කැමති ලෙස තියෙනවා කියන. ඔය මම කැමති ලෙස තියෙනවා කියන තැනට ආවම තමයි තියෙන්නේ මම මගේ කියන තැනට අහු වෙන්නේ တක්කාලේදී. මම මේ ඔක්කොම ඔබට ඔප්පු කරලා දෙන්නනවා. කරුණේ කරුණේ ඒකයි කිවි යෝනිස මනෝපිකාර කරන්න මේ වෙලාවේ. මේ ධර්මයේ අරගෙන ජීවිතේට දදා බලන්න, මේක හරිද මේක හරිද මේක හරිද කියලා. ඔන්න හොඳට බලා ගන්න. එන යම් තැනක බින්දුතේ තණ්හාවක් හැදෙන්න නම් ඒ තණ්හාව හැදෙන්න මුලා දෘෂ්ටියක් බලපාන. ඒ මුලා දෘෂ්ටිය තමයි මම කැමති ලෙස තියේ කියලා ගත දෘෂ්ටිය. මම උදාහරණකින් ඔබට පෙන්නන්නම්. දරුවෙක් හදන්න ඕනේ අම්ම කෙනෙක්. දරුවෙක් ඕනේ වෙච්ච අම්මෙකුයි තාත්තෙකුයි නැත්තම් තරුණ යුවළක්. ගෙදරකට ගියාට පස්සේ ඒ ගෙදර ඒගොල්ලෝ ඉඳන් ඉඳිද්දී පුංචි කෙලිපැටික්කියක් දඟල දඟල දඟල දඟල ඒගොල්ලෝ ගාවට එනවා. ඔන්නෝක දැකගත්තට පස්සේ මේ අම්මටයි තාත්තටයි ඕනි කමක් හැදෙනවා. මොකද්ද? දරුවෙක් ඕනෑ කියලා. මේ දරුවෙක් ඕනෑ කියන තැනට ගිහිල්ලා දැන් මේ දෙන්න දරුවෙක් හදන්න කලින් දෙවියෝ ගාවට යනවා. දෙවියන්ගෙන් අහනවා අපිට දරුවෙක් ඕනි දෙන්න පුළුවන්. දෙවියෝ කියනවා දෙන්න පුළුවන්. මේ ඉන්නේ උඹලගේ දරුවා. උඹලට දෙන්න ඉන්න දරුවා. බලනකොට තින්ගුදේ මේ දෙවියෝ පෙන්වන්නේ එක ඇහක් තියෙන, එක කනක් තියෙන, කේස් ගහක්වත් නැහැ, හතේ එක දතක්වත් නැති පාන්සු පිසාචෙක් වගේ දරුවෙක්ව පෙන්වනවා. කර්මානුරූපීව උඹලට මෙයාව තමයි දෙන්න තියෙන්නේ. ඔබ මට කියන්න, ඔබ නම් ඒ අම්මයි තාත්තයි, ඔබ ওই දරුවව ගනීද? ඔබ ওই දරුවව ගන්නවද? නැහැ. හැබැයි ඔබ දරුවට ආදරෙයිද නැද්ද? ආදරෙයි. දැන් එහෙනම් මේ ඇලෙන්නේ ගියේ. නමුත් ඇයි දැන් ගන්න නැත්තේ? දැන් ඔබගේ දරුවා හැදෙනකොට ඔබ දැනන් හිටියද මොන වගේ දරුවෙක්ද හැදෙන්නේ කියලා? නැහැ. ඔබ දැනගෙන හිටියේ ඔබගේ හිතේ තියෙන දරුවා හැදෙයි කියලා නේද? ඈ, ඔබ හිතන් ඉන්න ආකාරයේ දරුවෙක් හැදෙයි කියලා නෙමෙයිද පින්විතනේ ඔබ දරුවෝ හැදෙන්නේ? තමන් අපේ කැමැත්තක් තියෙනවා, අන්නේ කැමැත්ත වෙයි කියලා හිතාගෙන නෙමෙයිද ඔය දේ කරගත්තේ? තව උදාහරණයක් ගන්න. මෙහෙන් මිනිස්සෙක් යනවා පිටරටකට. මෙහෙන් මිනිස්සෙක් පිටරටකට යනකොට ඒ මිනිස්සයා දැන් යන්න හරි කැමැත්තෙන් ඉන්නවා පිටරට. ඇයි? තමන් කැමති විදිහ දැන් වෙයි කියලා ගත්ත මුලා දෘෂ්ටියක තමයි මේ පිටරට යාම කියන තැනට තණ්හා වුනේ. තණ්හා වෙනවා කියන්නේ සිංහලෙන් තණ්හා වෙනවා. ඒ තැන හා වෙන ස්වභාවයක් තියෙනවා. ඒ තැන හා වෙන ස්වභාවයෙන් තමයි තණ්හා වෙනවා කියලා කියන්නේ. යායන් තණ්හා මොනෝ භවිකා නන්දිරාග සහගතා තත්ත තත්‍රාවි නන්දනි. ඔය කියපු පාළි ඔක්කොම එකතු වෙලා ඔය පදේ නිරුක්තියකින් හැදිලා තියෙනවා. ඒ තැන හා වෙන ස්වභාවයක් තියෙනවා. හා වෙනවා. ඔය හා වෙන්න හේතුව තමයි පිටුතුනි අර ගත්ත මුලා දෘෂ්ටි. මොකක්ද මගේ වශයෙන් තියෙන්නේ? දැන් රට යන්න කැමති මගේ වශයෙන් තියෙ කියලා හිතෙන්නේ. අන්තිමට දෙවියෝ ඇවිල්ලා කියනවා දැන් උඹ රට යන්න කැමති නේ, දැන් ආවන්නේ දැන්. ඕන් එහෙනම් උඹ රට ගියාම වෙන දේ බලාගනි. එයාපෝට් එකෙන් බහැල යනකොටම වාහනයකට ඇවිල්ලා කකුල් දෙක කඩලා යනවා. ඊට පස්සේ කකුල් දෙක හොඳගෙන ගෙන යද්දි එක පාට වැල්ල පඩිපලෙන් පල්ලයට වැල්ල වෙන්න අන්තභාගය හැදෙනවා. මේක රටේයිද? මේක රටේයිද? නැහැ. එහෙනම් මේ රට යාමට ඇයි මේ ඇලුන්නේ? මං කැමති විදිහට තියේ කියලා හිතී. වාහනයක් ගන්නවා. වාහනයක් ගන්නකොට වාහනයකට දැඩි ආසාවක් ඇති කරගෙන වාහනයක් ගන්න යන්නේ ඇයි? ඔය වාහනේ මං කැමති විදිහට තියේ කියලා හිතලා නෙමෙයිද ඇලුනේ වාහනේට? ඔය වාහනේ ගන්න කලින් අර දෙයියෝ පෙන්වනවා වාහනේ අරන් එනකොට මුළු පවුලටම වෙන අනතුරු. ඔබ වාහනේ ගනීද? නැහැ. ඔබ වාහනයක් දැක ගමන් පින්වතුනි ඔබට තේරෙන්නේ එකම එක දෙයයි, මොකද්ද? ඔබ මේ වෙලාවේ හිතන් ඉන්න දේ විතරයි. ඔබගේ කැමැත්තද මේක සිද්ධ වෙයි කියලා හිතාගෙන තමයි මේ වස්තුන්ට ඇලෙන්නේ. එහෙනම් යම් තැනක තණ්හාවක් හට ගන්නවා නම් පින්වතුනි ඔය තණ්හාව හට ගන්න ප්‍රධාන හේතුවක් තමයි ඔය මගේ වශයෙන් පවතිනවා කියලා ගන්න මුලා දෘෂ්ටිය. යම් දෙයක් මගේ වශයෙන් පවතිනවා කියලා මුලා දෘෂ්ටියකට වැටිච්ච ගමන් පවතිනකොට ඇලෙනවා. පවතින් නැතිකොට මං වෙනවද? ගැටෙනවා. ඔය ඇලීමටත් ගැටීමටත් හේතුව මුලාව. මොකද්ද ඔය මුලාව? මගේ වතගේ තියෙනවා කියලා ගත්ත දෘෂ්ටි. යමෙක් යම් දෙයක් මගේ වතගේ පවතිනවා කියලා මුලා දෘෂ්ටියකට පත් වුණා නම් ඒක එක්ක ඇලෙන්න ඕනේ, එක්ක ගැටෙන්න ඕනේ. ඔය ඇලීම් ගැටීම් දෙක දුරු කරගන්න නම් පින්වතුනි මේ මුලා දෘෂ්ටියෙන් දුරු වෙන්න ඕනේ. ඔය මුලා දෘෂ්ටියෙන් 100% දුර වෙච්ච මහ උත්තමයාට කියනවා මහරහතන් වහන්සේ කියලා. ඒක නිසා උන්වහන්සේ ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. හේතුව මොකද? මුලාව නැති නිසා. ඔය මුලාව කියලා කිව්වේ පිටින් මුල ආව තැන. මොකද්ද මුල ආපු තැන? මුල කිව්වේ මොකද්ද? අවිද්‍යාව. එහෙනම් අන්න එක උත්තරයක් ආවා අවිද්‍යාව කියලා. එහෙනම් මොකද්ද මේ අවිද්‍යාව කියලා කිව්වේ? එහෙනම් අවිද්‍යාවට එක හේතුවක් තමයි පින්වතුනි ඔය මේ ලෝකයේ අවිද්‍යාව කියලා කියන්නේ පින්වතුනි වැහිලා තියෙනවා කියන එක. ඇත්ත ඇති සැටියෙන් දන්නේ නැහැ කියන එක. අවිද්‍යාව. විද්‍යා කියලා කියන්නේ විදහාදා බලනවා. හොඳට විදලා බලන එකට තමයි විද්‍යා කරනවා කියලා කියන්නේ. එහෙනම් හොඳට යථාර්ථය පේනවා. යථාර්ථයේ වැහිච්ච ගමන් අවිද්‍යාව. එහෙනම් මේ යථාර්ථයේ එකක් තියෙන්නේ තව එකක් අන්න ඒකට මුලා වෙනවා. දැන් මුලාව මොකද්ද? මගේ වතගේ පවතිනවා. ඒ කියන්නේ මොකද්ද? මට ඕනේ විදිහට මේව වෙනවා. ඔබ ටීවී එක ඉස්සරහට ගිහිලා රිමෝට් එක දාලා රිමෝට් එක අරගෙන බටන් එක ප්‍රෙස් කරනකොට ඔබට හිතෙන්නේ මොකද්ද? දැන් මේ ටීව එක වැඩ කරන්න ඕනේ කියලා නෙමෙයිද? දැන් ඔබ ටීව එක ඔබ වගේ පවත්වනවද නැද්ද? එතකොට තියෙන ටීව එක වැඩ කළේ නැත්නම් ඔබ ගානව නේද? ඔබ ගානව නේද මේ වෙලාවට? ඇයි ඒ චක් ගානේ? ඒ වෙලාවට චක් ගන්න හේතුව තමයි පින්වතුනි මේ ඔබගේ අර විවිධ මුලා දෘෂ්ටි. මොකද්ද මේ ලෝකයේ තියෙන වස්තු මං කැමති විදිහට තියෙන්න ඕනේ. මොකද්ද මගේ කැමැත්ත ඒකේ විදිහට වෙන්න ඕනේ. යාළුවෙක් කතා කරනවා එහෙනම් හෙට එනව නේද? ඔව් මං හෙට එනවා. එහෙනම් මොකද්ද මං හෙට එනවා කියලා කිව්වේ? තමන්ගේ ජීවිතේ පැවැත්වුවා කොච්චර කාලයක්ද? හෙට දක්වා ජීවිතේ පවත්වන. මේ ලෝකේ මිනිස්සු මැරෙනවා. ඔබ මලකෙවල් වලත් යනවා. ගෙදර මිනිස්සු අඬනවා ඔබ අඬන්නේ නැහැ. ගෙදර මිනිස්සු අඬනවා ඔබ අඬන්නේ නැහැ. ඔබට හේතුව මොකක්ද? ඔබගේ වසඟියේ පවත්නවා පිංගුදෙනිය ඔබ. ඔය මුලා දෘෂ්ටියෙන් ඉන්නකන් ඕක තේරෙන්නේ නැහැ. ඒකයි කියන්නේ මෙන්න මේ ධර්මතාවයේ වැහුනොත් එහෙම පිංගුදෙනි කාටවත් නිවන් දකින්න හම් වෙන්නේ නැහැ. ඔය තණ්හාවට හේතුව දැනගෙන ඔන්නෝක නිරුද්ධ කරලා දැම්මනම් තණ්හාව ගලවන්න හරි ලේසියි. ඇලීම් ගැටීම් මෙන්න හේතුව පොඩ්ඩක් හොයලා බලන්න. ඕක මහ මුලා දෘෂ්ටිය. ඔබ මල ගෙදරකට ගියාට පස්සේ මල ගෙදර මිනිස්සු අම්මා මැරිණිය යාමේ ශෝකයේ උදෙසා අඬනවා. ඔබත් අම්මත් එක්ක ගිහිල්ලා මල ගෙදර hina වෙවි කරම් ගහනවා. අම්මා මැරිච්ච නිසා තව කට්ටියක් අඬනවා. ඔබත් අම්මත් එක්කම ඉන්නේ ඔබ hina වෙවි කරම් ගහනවා. ඔබ ඔබගේ අම්මගේ ජීවිතේ ඔබේ වසඟේ පවත්වලා නෙමෙයිද ඒ කරම් ගහන්නේ? නැත්තම් මේ මලගෙදරට ගියාට පස්සේ ඔබට අපි වෙන්නේ බෑ හත් දෙයියේ නේ මගේ අම්මටත් මේ ටිකම නේද උරුම වෙන්නේ කියලා අඩා වැළමෙන්න පටන් ගන්නෙත් නෑ. නමුත් එහෙම එකක් එන්නේ නෑ. ඇයි? මගේ අම්ම කොහෙද මැරෙන්නේ? මගේ කැමැත්ත මොකද්ද? අම්මා ඉන්නේ. එහෙනම් අම්මා ඉඳි. බලන්න මුලා දෘෂ්ටියක මහත්. මගේ කැමැත්ත මොකද්ද? දරුවා ඉන්නේ. එහෙනම් මගේ දරුවා මැරෙන්නේ. අරේ බෝම්බයක් ගහලා අන්න ළමයි ටිකක් මැරිලා. අම්මට කිසි ගාණක් නෑ. ඇයි? මගේ එකා මැරෙන්නේ. දැක්කද මුලා දෘෂ්ටි? හැම තිස්සෙම හිතන් ඉන්නේ පින්වතුනි මං කැමති විදියට මේ ලෝකේ හැම දෙයක්ම වෙයි කියලා. ඔන්න ඔය මුලා දෘෂ්ටිය තියෙනකන් ඔබ ඇලෙනවා ගැටෙනවා ඕක නවත්තන්න බෑ. මේ කෙනෙක් ඇවිල්ලා මගෙන් අහනවා මට හරියට කේන්ති යනවා. ඕක නවත්තන්න මොකද්ද කරන්නේ? ඉතින් මනෝවිද්‍යාඥයෙකුට ඕක කියවන්න කියයි එකේ ඉඳලා 10ට ගයින 10 ඉඳලා 1ට ගයින ආයෙ එකේ ඉඳලා 10ට ගයින ආයෙ 10 ඉඳලා 1ට ගයින. තථාගත සාසනය තුල නම් ඕව නැහැ. තථාගත සාසනවල තියෙන පිංගුතුනි යම් දුකක් තියෙනවා නම් දුකට හේතුවක් තියෙනවා නේ. ඒ දුක නැති කරන්න පුළුවන් කමක් තියෙනවා නේ. ඒකට මාර්ගයක් තියෙනවා. ඔන්න ඔය චතුරාර්ය සත්‍ය ජීවිතයේ තියෙන ඕනෑම තැනකට ආගන්න පුළුවන් කම ලැබෙන්න ඕනේ තමයි. එහෙමනම් ඔබට කේන්ති යනවා නම් හොයලා බලන්න කේන්ති යන්නේ ඇයි කියලා. කේන්ති යනවා කියලා කියන්නේ ගැටෙනවා. ඇයි ගැටෙන්නේ? එකම හේතුවයි ගැටෙන්න තියෙන්නේ. මොකද්ද ගැටෙන්න හේතුව? තමන් වසඟේ පවතිනවා කියලා හිතාගෙන ඉඳලා පවතින්නේ නැති වුණා. හරි සරල දෙයක්. කෙනෙක් හිතන් ඉන්නවා තමන් වශයෙන් මේව පවතින්නේ නැහැ කියලා. ඒක කරුණා කියලා හමන්න දුවේ හිතෙනවා නෑ. මුහුදු වෙරළකට ඔබ යනවා. ඔබ මුහුදු වෙරළකට ගිහිල්ලා මුහුද දිහා බලාගෙන ඉන්නවා. ඔබ කවදාකවත් මුහුද තමන් වශයෙන් පවත්වන්න හදනවද? නෑ. එහෙම කරනවා අඩුයිනේ නේද? මුහුද රැල්ල ගහන එක දැන් මේක මීටර් 5ක් උඩින් වරෙන් මේක මීටර් 10ක් උඩින් වරෙන් කියලා කියන තරම් මන්දමාන්තික මට්ටමක් නැහැ නේ කාටවත්. එහෙනම් මුහුද රැළ එක එක ආකාරයෙන් නැගලා එනවා ඔබ ගැටෙනවාද? නෑ. ඇයි ඔබ ගැටෙන්නේ නැත්තේ? ඔබ ඔබගේ වසඟේ පවත්වන්න උත්සාහ කරන්නේ නැහැ නේද? හැබැයි ඔබගේ දරුවා විභාගයකට යනවා. විභාගයට ගිහිල්ලා ඌ පන්තියේ දෙක අරන් එනවා. ඔබ ගැටෙනවද නැද්ද? ගැටෙනවා. ඇයි? ඔබගේ වසඟේ මොකද්ද? එක. එක අරන් ආවොත් මොකද වෙන්නේ? ඇලෙනවා. දැක්කද ඇලෙන ගැටෙන ස්වභාවයක් ඇති වෙන්නේ පිඟුතුනි ඔන්න ඔය මුලාසහගත දෘෂ්ටිය නිසා. ඔන්න ඔය දෘෂ්ටිය නිසා තමයි පිඟුතුනි මම මගේ කියලා කොටස් දෙකකට කඩාගන්නේ මේ ලෝකේ. ඔය මුලා දෘෂ්ටියට පත්වීම නිසා. ඔය මුලා දෘෂ්ටිය නැති කරගන්න පුළුවන් නම් කෙනෙකුට ඕක 100%ම නැති වෙච්ච මහ උත්තමයා තමයි මං කිව්වේ අරියතුන් වහන්සේ කියලා. උන්වහන්සේට ඇලීමක් ගැටීමක් එන්න හේතුවක් නැහැ. හේතුව උන්වහන්සේ මුලා වෙලා නෙමෙයි ඉන්නේ යථාර්ථය දැකලා. එහෙනම් මොකද්ද යථාර්ථය? ඔන්න යථාර්ථය බලන්න. යථාර්ථය තමයි පිඟුතුනි තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා දේශනා කළේ. මේ යථාර්ථය තමයි පිඟුතුනි හේතු පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්ඡති කියලා කියපු ඒ යථා ධර්මය. ඔය ධර්මය අවබෝධ නොවන තාක්කල් මෙලෝ යකෙකුට නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ගේ වාදේ මොකද්ද? හේතුඵල වාදේ. ඉතින් බුදුහාමුදුරුවන්ගේ වාදය තේරුම් ගන්න බැරි නම් කාටහරි ඒකේ නාද නිවන් දකින්න හම් වෙන්නේ නැහැ. එහෙනම් බුදුහාමුදුරුවන්ගේ වාදේ තේරුම් ගන්න ඕනේ හරියට. බුදුහාමුදුරුව ආත්මවාදීකුත් නෙමෙයි, බුදුහාමුදුරුව අනාත්මවාදීකුත් නෙමෙයි. බුදුහාමුදුරුවන්ගේ වාදය තමයි හේතුඵල වාදය. එහෙමනම් පින්වතුනි දැන් අපි පොඩ්ඩක් ඔය හේතුඵල වාදය ගැන ටිකක් ඉගෙන ගන්න. දැන් මම මෙතන කියන්නේ යන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන ආදි වශයෙන් මහා ගැඹුරු ධර්ම කාරණා කියන්නේ නැහැ. නමුත් මේ ඔක්කොම එකතු කරලා ඉවර වෙලා බොහොම සරලව මේ පටිච්ච සමුප්පාදය කියන්නේ මොකද්ද කියලා ඔබට තේරුම් කරලා දෙන්න. මේ ලෝකයේ පින්වතුනි ඕනෑම වස්තුවක් හැදෙන්නේ හේතු කීපයක් එකතු වෙලා. හේතුන් පටිච්ච සම්භූතං කියලා කිව්වේ හේතුන් ගැළපීලා බැඳීමෙන් විද්‍යාමාන වෙනවා කියන. හේතුන් ගැළපීලා බැඳීමෙන් විද්‍යාමාන වෙනවා. විද්‍යාමාන වෙන දෙයක් අල්ලන්න බෑ. විද්‍යාමාන වෙනවා කියන්නේ පේන්න තියෙනවා. පේන්න තියෙන දෙයක් අල්ලන්න බෑ. විද්‍යාමාන වෙනවා විතරයි ඒවා. දෙවි කෙනෙක් විද්‍යාමාන වුණා. ඒ කිව්වේ මොකද්ද? දෙවි කෙනෙක් පේන්න ආවා. ගිහිල්ලා ඇල්ලුවොත් එහෙම අහුවෙන්නේ නැහැ. අන්න විද්‍යාමාන වීම මේක අල්ල ගන්න ඕනේ හොඳට. හේතුම් පටිච්ච සම්භූතං. පටිච්ච කියලා කිව්වේ ගැළපීලා බැඳීමෙන්. ඔතන එහෙම ගන්න ඕනේ. එහෙනම් හේතුම් ප්‍රමාණයක් ගැළපීලා බැඳෙනකොට ගැළපීලා සකස් වීමෙන් විද්‍යාමාන වෙනවා යම් දෙයක්. ඔන්න ඔය විද්‍යාමාන වෙන දෙයට කියනවා පින්වතුනි ඵලය කියලා. එහෙනම් මේ ලෝකයේ හැදිලා තියෙන එකම එක ඵලයක්වත් ඔබට ස්පර්ශ කරන්න බෑ. ඔබ ඇල්ලුවොත් ඔබ අල්ලන්නේ ඵලය නෙමෙයි හේතු. ඔබට ඵලය අල්ලන්න බෑ. මොකද ඵලය හැදෙන්න නම් සියලු හේතුන් පටිච්ච වෙන්න ඕනේ. ගැළපීලා බැඳෙන්න ඕනේ, ගැළපීලා සකස් වෙන්න ඕනේ. ඔන්න ඔය ගැළපීලා සකස් වීමෙන්ම විතරයි ඵලය කියන එක විද්‍යාමාන වෙන්නේ. හේතු භංගා නිරුජ්ජති. එහෙනම් මේකදී මේ හේතු සපයන එක නතර කළොත් මොකද වෙන්නේ? අර ඵලය නිරුද්ධ වෙලා යනවා. එහෙනම් දැන් මේ ලෝකෙට ඵලයක් ඇති වෙනවද, ඵලයක් උදා වෙනවද? උදා වෙනවා. ඇති වෙනවා නැති වෙනවා කියන එක සම්බුද්ධ ශාසනයේ තහනම් වචන දෙකක්. ඇති වෙනවා කිව්වොත් සාස්ත්‍ර දෘෂ්ටියට වැටෙනවා, නැති වෙනවා කියලා කිව්වොත් උච්චේ දෘෂ්ටියට වැටෙනවා. එහෙනම් ඇතිවීම නැතිවීම කියන එක මෙතන ගන්න බෑ මේ සම්බුද්ධ දේශනාව. හැබැයි මිනිස්සු කත ඇරියොත් කතා කරන්නේ මොකක්ද? ධර්මයේ ගැන කතා කරද්දී ඇතිවෙනව නැතිවෙනව බලන්න ඉන්න. ඉතින් කියනවා දැන් නිවන් බය ට්‍රයි කරනවා, ට්‍රයි කරනවා නිවන් දකින්න. තථාගත ශාසනේ ඇතිවෙනව නැතිවෙනව කියන එකක් දේශනා කළේ නෑ උන්වහන්සේ. වෙන්නේ පින්වතනි හේතු සපයන කල උදා වෙවි තියෙනවා. හේතු සපයන එක නතර කළාම වැය වෙනවා. හේතු සපයන කල උදා වෙවි තියෙනවා. හේතු සපයන එක නතර කළාම වැය වෙනවා. හේතු සපයන කල උදා වෙවි තියෙනවා. හේතු සපයන එක නතර වුණාම මොකක් වෙනවද? වැය වෙනවා. උදාහරණයකට ගමු මේක. දැන් මම මේ වීදුරුව අරගෙන මම මේ වීදුරුව උඩට උස්සනවා. දැන් මම මේ වීදුරුව උඩට උස්සනවා කියන්නේ මම මෙතන ලොක් එකක් දැම්මද පල්ලෙහාට වැටෙන්නේ නැති වෙන්නේ? නෑ, මම මේ ආයාසකින් මේක තියාගෙන ඉන්නේ. එහෙනම් මම ශක්තිය නග නගා මේ හේතු සපයනවා, මේ ඵලය මේ ලෙස පවතින. මං හේතු සපයන එක නැවැත්වුවොත් මොකද වෙන්නේ? ආපහු සැරයක් මේ ඵලය විතරයි. එහෙනම් ඵලය කියලා කියන්නේ මෙන්න මේ ස්වභාවයද නෝ. මේ ස්වභාවය අද මේ විදිහට තියෙන්නේ මම හේතු සපයන කල් විතරයි. ඔන්න ඔය යම් ඵලයක් උප්පද්ද වීම සඳහා, උදා කර වීම සඳහා හේතු සපයනවාට කියනවා පින්වතුනි සංඛාර කරනවා කියන්නේ. එහෙනම් මම මොකද්ද මේ කරන්නේ? මේක මෙලෙස පවත්වාගෙන යාම උදෙසා සංඛාර කර කර සංඛාර කර කර සංඛාර කර කර ඉන්නවා. එහෙනම් හේතුම් පටිච්ච සම්භූතං. මේ හේතු සියල්ල පටිච්ච වීමෙන් ගැළපීලා බැඳීමෙන් විද්‍යාමාන වෙනවා. මෙන්න මේ අවස්ථාව. හේතු සපයන කල් විතරයි මේක තියෙන්නේ. හේතු සපයන කල් උදා වෙවි කියලා හේතු සපයන එක නතර කරපු ගමන් වැය වෙලා යනවා. ඕක තමයි මේ ලෝකේ තියෙන ස්වභාවය. උදාහරණයකට ගන්න ලයිටර් එකක්. මෙතන ඉන්න හැමෝම ලයිටරේ කියන එක දැකලා තියෙනවා නේද? ගින්දර පත්තු කරන්න ගන්න ලයිටර් එක කියන එක දැකලා තියෙනවද? ඔන්න ඔය ලයිටර් එක කියන එක අරගෙන ඉවරදලා හොඳට බලන්න සිංහදේ. ඔය ලයිටර් එක ඔබ ලයිටර් එක ගහනකොට ඔතන තියෙන අවස්ථා තුනක්. හේතු තුනක් එකතු වීමෙන් තමයි ගින්න කියන එක හටගන්නේ. එකක් තමයි දාහ්‍ය ද්‍රව්‍යයක් තියෙන්න ඕනේ. දහන පෝෂකයක් තියෙන්න ඕනේ. ජ්වලන උෂ්ණත්වයක් තියෙන්න ඕනේ. එහෙනම් උෂ්ණත්වයක් ගිනි ගන්න දෙයක් සහ ඔක්සිජන් කියන ඔය තුන තිබුණා නම් ගින්න කියන එක විද්‍යාමාන වෙනවා. ඔය තුනෙන් එකක් හරි නැති වුණා නම් ගින්න කියන එක නැහැ. එහෙනම් දැන් ගින්නක් උදා වෙන්නේ කොහොමද? ගින්නක් උදා වෙන්නේ හේතුතනි දාහ්‍ය ද්‍රව්‍ය ධන ඔක්සිජන් ධන උෂ්ණත්වය සමානයි ගින්න. ඔව්ද නැද්ද? ඕක ඇතුලේ තියෙනවද ඔබේ කැමැත්ත? ඔය සමීකරණේ කොතනද ඔබේ කැමැත්ත තියෙන්නේ? මම මේ පෙන්වන්නේ මේ ලෝකේ යථා ස්වභාවයත් ඔබ හිතන් ඉන්න විදිහත් අතර තියෙන වෙනස. මේ තියෙන ලෝකේ යථා ස්වභාවයවත් විද්‍යාව. අවිද්‍යාව මොකද්ද? මේ ඔක්කොම මගේ වසඟේ තියෙනවා කියන ගැති දෘෂ්ටි. හැබැයි මෙතන මොකද්ද මේ තියෙන්නේ? විද්‍යාව. මොකද්ද විද්‍යාව? හේතුම් පටිච්ච සම්පූතං. ගින්න කියන එක විද්‍යාමාන වෙන්නේ හේතු ධන හේතු ධන හේතු සමානයි ඵල. ඉතින් ඕකේ කොහේද මගේ වසඟේ තියෙන්නේ? මගේ කැමැත්ත තියෙන්නේ. හේතු සපේනකල් ඵලය හැදෙනවා. හේතු සමයපු නතර කරපු ගමන් ඵලය ඉවරයි. එහෙනම් කාගේවත් කැමැත්තකට හැදෙන ඒවා තියෙනවද මේ ලෝකේ? ඔන්න ඕක තේරුම් ගන්න හොඳට. කාගේවත් කැමැත්තකට හැදෙන දේවල් මේ ලෝකේ තියෙනවද කියලා. කැමැත්තකට නෙමෙයි පිටුතුනි හැදෙන්නේ. මොහොකටද හැදෙන්නේ? හේතුන් සකස් වීමෙන් ඵලය හැදෙනවා. එහෙනම් හේතුන් පටිච්ච සම්භූතං කියලා කිව්වේ ඒකයි. දැන් මේ මෙතන තියෙන මේසය. මේ මේසේ හැදিলা තියෙන්නේ පිටුතුනි කකුල් හතරක් සහ ලෑල්ලක් එන සමග පටිච්ච වීමෙන් නේද? කකුල් හතරයි ලෑල්ලයි එනත් එක්ක පටිච්ච වෙලා ගැළපීලා බැඳීමෙන් මේසේ හැදিলা තියෙනවා. එහෙම නේද? හරි. මේක ගැළපීලා බැඳිලාද නැද්ද? ගැළපීලා බැඳිලා. නැත්තම් මොකද වෙන්නේ? එක කකුලක් මැද්දෙන් හයි ගලා නම් මේක මේසේද? නැහැ. එහෙනම් හරියාකාරව ගැළපීලා බැඳිලා තියෙනවා. එහෙනම් මේ ඇන ටිකින් සහ මේ අනිත් හේතුන්ගේ හේතු සපයනකල් මේ මේසේ විද්‍යාමාන වෙනවද නැද්ද? විද්‍යාමාන වෙනවා. එක හේතුවක් හරි භංග වුණොත් මොකද වෙන්නේ? දඩබඩොත් ගලලා නැව වෙනවා මේ. එහෙනම් මේසේ තවදුරටත් විද්‍යාමාන වෙන්නේ නැහැ. එහෙනම් ඇනවලින් සහ මේ කකුල් හතරත් ඇන ටිකත් මේ ලෑල්ලත් හේතු සපයනකල් ඵලය විද්‍යාමානයි. හේතු නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඵලය නැහැ. දැන් මම මේ මේසේ ඇල්ලුවා. මං ඇල්ලුවේ මේසේද? මේ මේසේද ඇල්ලුවේ? මම මේ අල්ලලා තියෙන්නේ මේසේද? නැහැ. මං අල්ලලා තියෙන්නේ ලෑල්ල. මම යටි කකුලක් අල්ලනවා. මං අල්ලලා තියෙන්නේ මේසේද? නැහැ. අල්ලලා තියෙන්නේ කකුල. එහෙනම් මං කොහොමද ඵලය අල්ලන්නේ දැන්? පුළුවන් ද පිංගුදෙනි ඵලය කියන එක අල්ලන්න? බෑ. මං කියන්නේ මම නෙමෙයි සාත්‍රුන් වහන්සේ කියලා දෙන මොකද ඵලය කියන්නේ විද්‍යාමාන වෙන දෙයක් විතරයි. ඒතුළු ඔක්කොම හේතු තියෙනවා. මම දෙනවා. මම මෙතන ඉන්න අයට මම ලක්ෂ කෝටුවක් දානවා. පුළුවන් නම් තමන්ගේ දරුවව බදාගෙන දෙන්න. තමන්ගේ දරුවව සම්පූර්ණයෙන්ම බදා ගන්න පුළුවන් ද කාට හරි? ඉතින් ලක්ෂයක් දෙනවනේ. ආ සල්ලි මැදින්ද? දස ලක්ෂයක් දෙනවා. තමන්ගේ දරුවව බදා ගන්න පුළුවන් ද කාට හරි මෙතන? සම්පූර්ණ දරුවව පුළුවන්ද? නෑ. ඇයි? මැරෙනවනේ බදා ගන්න කිව්වොත්. එමේ මොකක්වත් බදා ගන්න බෑ උගේ. හදවතක් බදා ගන්න බෑ. ඇයි? හදවත කාගේද? දරුවගේ. එහෙනම් දරුවා කිව්වම හදවතත් අයිතිද නැද්ද? ලේ ටිකත් අයිතිද නැද්ද? එහෙනම් ලේ ටික ඔක්කොම හෝප් එකට අරගෙන ඒකත් බදා ගන්න ඕනේ. එතකොට ඒක මැරිලානේ. එහෙනම් මේකෙදි දරුවා කියලා කිව්වහම හේතු ප්‍රකෝටි ගානක ඵලයක් දරුවා කියලා කියන්නේ. එහෙනම් ඔය හේතු ප්‍රකෝටි ගානම උදා වෙවි පියනවනම් ඵලය කියන එක උදා වෙනවා. මේ හේතු ප්‍රකෝටි ගානම සපයන්න පුළුවන් නම් මොකද වෙන්නේ? මේ ඵලය විද්‍යාමානයි. ඔය එක හේතුවක් හරි අයින් වෙච්ච ගමන් ඵලය ඩවුන්. මට ඔබ කියන්න, ඔබගේ දරුවාද ජීවතුන් අතර ඉන්නේ ඔබ කැමති හින්දාද නැත්නම් හේතු තියෙන හින්දාද? හැම කෙනෙකුටම මේක අවබෝධද? පින්වතුනි ඔබගේ දරුවා අද ජීවතුන් අතර ඉන්නේ ඔබ කැමති හින්දා නෙමෙයි. සියලු හේතුන් උදා වෙදී තියෙන නිසා ඔය දරුවා කියන ඵලය උදා වෙනවා. ඔය එක හේතුවක් හරි නැති වෙච්ච මොහොතේදී ඔය ඵලය ඉවරයි. ඔන්න ඕක හොඳට තේරුම් ගන්න. මගේ කැමැත්ත කියන එකක් ඔය එක සමීකරණයකවත් නැහැ. ඔබගේ දරුවා ජීවතුන් අතර ඉන්නේ ඔබේ කැමැත්ත නිසා නම් මල්ශාලා වහන්න වෙනව නේද? ඇයි? ඔබ කැමැතිද ඔබගේ දරුවා මැරෙනවට? ඔබගේ අම්මා ජීවතුන් අතර ඉන්නේ ඔබේ කැමැත්ත නිසා නම් මේ ලෝක කිසිම අම්මෙක් මැරෙයිද? නෑ. එහෙනම් මගේ කැමැත්ත කියන එකක් පිටුදින මේ ලෝකේ නෑ. නමුත් මුලා දෘෂ්ටියකට පත් වෙලා මගේ කැමැත්තට මේක පවතිනවා කියලා හිතාගෙන තමයි ජීවත් වෙන්නේ හැමතිස්සෙම. ඔය දරුවා ගැන ඔබ බය නැහැ නේද? මේ මොහොතේ බය නැහැ. ඇයි ඒ? ඕක මැරෙන්නේ නැහැ. මගේ කාණේ උන්. අනිත් දරුවෝ ගැන බයයි. ආ උන් මැරෙන්නේ දන්නේ නැහැ. මගේ කා මැරෙන්නේ. ඇයි? අනිත් ඒවුන් හේතුන්ගෙන් සකස් වෙලා තිබුණට මගේ කා මගේ කැමැත්තටයි. හොඳට බලන්න මං කිව්වේ මේ ජීවිතේට මේක දාගන්න ඕනේ. එහෙයි ඕනේ නැහැ. ජීවිතේට මේක දාගෙන බලන්න මොකද්ද ඇත්ත තත්ති කියලා. ඔබ එහෙම නෙමෙයිද හිතන් ඉන්නේ කියලා. කවුරු හරි මැරිච්චා කියලා ආරංචි වෙච්ච ගමන් ඒක ගැන දුක් වෙනවා. තමන් ගැන දුක හිතෙන්නේ නැහැ නේද කාටවත්? තංගාලා හිතෙන්නේ නැහැ නේද? ආනේ මගේ යාළුවෙක් මැරිලාද? එහෙනම් මං ඉක්මන ඉඳන් කඩන් ටික මගේ ළමයි කියන්න ඕන කියලා හිතෙනවද? එහෙම හිතෙන්නේ නැහැ. ඇයි? පොතේ යම් මලකෙදර යම් අපේ වගේ යාළුවෙක් මැරිලා මේ හොගාලා මලකෙදර දුවන්න හදන්නේ. ඇයි? ඒක මලකට මම මැරෙන්නේ නැහැ. ඇයි? මගේ වසගිය මගේ කැමැත්ත මොකද්ද? මම ජීවත් වෙයි. මගේ කැමැත්ත මම ජීවත් වීම නිසා මම මැරෙන්නේ නැහැ. මගේ කැමැත්ත දරුවා ජීවත් වීම නිසා දරුවා මැරෙන්නේත් නැහැ. මගේ කැමැත්ත අම්මා ජීවත් වීම නිසා අම්මා මැරෙන්නේත් නැහැ. ඒකයි කිනුදෙන්නේ මේ මුළු ලෝකෙම මැරලා ගියත් ඔබට බයක් දැනෙන්නේ නැහැ ඔය මුලා දෘෂ්ටියේ ඉඳලා. ඔබ වැඩිපුර ඇලෙන්නේ පින්වතුනි ඔබගේ දරුවටද අල්ලමුගේ දරුවටද? ඇයි? ඕක මගේ උනේ ඇයි? ඔබගේ වසඟේ තියෙන හින්දා නේද? නැත්නම් මගේ කියනවාද ඔබට? ඈ? පුතේ ඔහම හිටහන් ඌ ඉන්නවා. අන්න මගේ කොල්ලා. ඔව්ද නැද්ද? ඌ ඔබ වසඟේ පවතින්නේ නැත්නම් එහෙම? ඈ? ඌ මොකද? පුතෙක් ඉන්නවා එක්කෙනෙකුට බොහෝම හොඳයි කියන දේ අහගෙන වැඩ කටයුතු කරගෙන යන අහිංසක කොල්ලෙක් ඉන්නවා. ඌ මගේ රත්තරම් පුතා. තව එකෙක් ඉන්නවා ඌ ගුඩු ගහනවා ගන්න ගහනවා. ඌ මොකද? තෝනන් ඉස්පිරිතාලේදී මාරු වෙච්ච එකේ. ඔන්න කියනවා. උඹනම් මගේ එකෙක් නෙමෙයි. ඔව්ද නැද්ද? එහෙනම් එකෙක් මගේ එකෙක් වෙන්නත් අනික අනුන්ගේ එකෙක් වෙන්නත් හේතුනේ කොහොමද? අන්න එකෙක් ඉන්නවා මගේ කැමැත්තේ ඉන්නවා අනික ඉන්නවා මගේ කැමැත්තට නැහැ. මේ මගේ අත් දෙක තියෙනවා. මේක මං කියනවා මගේ අත කියලා. මේ මහත්යාට තියෙනවා අතක්. මම මේකට මගේ අත කියවට මං අරකට මගේ අත කියන්නේ නැත්තේ ඇයි? ඉස්සියන් කියනකොට මේක ඉස්සෙනින්ද මේකට මං කියනවා මේක මගේ අත කියලා. එහෙනම් මම මේකට හරි කැමතියි පිටුදී මොකද මගේ වසඟේ තියෙන නිසා මම මේකට හරි තණ්හායි. ඒ තණ්හාව නිසා මම මේක මගේ කරගන්නවා මම කරගන්නවා. හැබැයි අර මහත්යාගේ අත මම කරගන්නෙත් නැහැ මගේ කරගන්නෙත් නැහැ. හේතුව මොකද? මං උත්සාහන් කිව්වා මේක ඉස්සෙන්නේ නැති හිදී. එහෙනම් ඒක කොහොමදවත් මගේ වසඟේ පවතින්නේ නැති බව මම දන්න නිසා ඒක මම මගේ කියන්නේ නැහැ මම කියන්නේ නැහැ. එහෙනම් ඔය මම මගේ කියන දේ ඇති වෙන්න දෘෂ්ටියක් තියෙන බව හොඳට තේරුම් ගන්න ඕනේ. ඔය දේ නැති වුණොත් පින්වතුනි නිවන් දැකලාමයි. ඔය දෘෂ්ටිය දුර වෙනකම් පින්වතුනි සත්කාය දිට්ඨිය දුර වෙන්නේ නැහැ. සත්කාය දිට්ඨිය තව එහාට පියනවා. ඒ ඔක්කොම කියලා දෙන්නම් අද. සත්කාය දිට්ඨිය කියන්නේ ඕකට විතරක්ම නෙමෙයි. හොඳට තේරුම් ගන්න මේ කියන දේ. තමන්ගේ ජීවිතේට තදා බලන්න ඕනේ දැන්. මට අත් දෙකම තියෙනවා පින්වතුනි. මම මේ අත් දෙකෙන් හොඳට වැඩ අරගෙන ඉන්න වෙලාවට එකපාරට මාව පඩිවිලකින් පල්ලයට වැහැලා මගේ මේ පැත්ත නහරයක් අවුත් වෙනවා. මේ පැත්තේ නහරයක් අවුත් වෙනවා මොකද වෙන්නේ? මගේ මේ අත පණ නැති වෙනවා. දැන් මගේ වම් අත මට පණ නැහැ. දකුණු අත විතරයි මගේ දැන් පණ තියෙන්නේ. දැන් මට කියන්න මේ අත් දෙකෙන් මම වැඩිපුරම තණ්හා මොනවද? මගේ වම් අත පන නෑ දැන් මං උස්සන්න කිව්වට ඉස්සෙන්නේ නෑ වැඩක් කරගන්න බෑ මොකුත් බෑ හැබැයි මේක කිව්ව කිව්ව දේ හැම එකම කරනවා එහෙනම් මං මේ අත් දෙකෙන් දැන් තණ්හා මොන අතටද අර අතට වැඩිපුර තණ්හා දැන් ඔබට තේරෙනවද සිංහදිනේ තණ්හාව ඇති වෙන්නේ හේතුව මොකද්ද කියලා අන්න මේ මගේ කැමැත්ත තියෙනවා කියලා ගන්න මුලා දෘෂ්ටිය. පින්වතුනි ලොකු වටිනකමක් එනවා ඊට පස්සේ මේ දේවල් වලට. මං කැමති දෙයක හරි වටිනකමක් එනවා. ඒකට දැඩිව ඇලෙන්න පටන් ගන්නවා ඊට පස්සේ. මගේ සේවකයා කියලා එකෙක් කියනවා. ඇයි උන්ට මගේ සේවකයා කියන්නේ? මං කියන ඒවා කරන එක. මගේ කැමැත්තට ඉන්න එක. ඒක නිසා ඌ මගේ සේවකයා නැත්තම් ඌ මගේ දඟුවා. මගේ බිරිඳ මේ මගේ බිරිඳ මේ මගේ යාළුවාගේ බිරිඳ කොහෙන්ද ඔබ වෙන් වෙන්නේ මේකෙ මං කියන කරන එක අනිත් දෙකෙ මගේ යාළුවා කියන එක කරන එක එහෙනම් මගේ වෙන්න නම් මොකද වෙන්නේ මේ මගේ වශයෙන් පවතිනවා කියන මුලා දෘෂ්ටියද ගත්ත ගමන් දෙන්න එතනින් එහාට මගේ වුණා එතනින් එහාට පැනනහම මම වුණා එහෙමනම් හැබැයි ඔන්න ඕක පින්වතුනි අවිද්‍යාවේ කොටසක් වෙයි යථාර්ථේ මොකද්ද යථාර්ථේ මොකද්ද හේතු ධන හේතු ධන හේතු සමානයි ඵල ඕක තමයි යථාර්ථය විද්‍යාව කිව්වේ ඔන්න ඕකට යථාර්ථයට හේතු ධන හේතු ධන හේතු සමානයි ඵල ඔන්න විද්‍යාව හැබැයි අනිත් පැත්තට ආවේ මොකද්ද මගේ කැමැත්තේ තියෙනවා එදේ ඔතන තියෙනවද මගේ කැමැත්ත කියන්නේ තියෙනවද දැන් අපි උදාහරණ ගත්තේ ඔය එහෙකවත් තිබ්බද මගේ කැමැත්ත කියන්නේ මොකක්වත් නැහැ. දැන් මේ බිල්ලිම ඔළුවට කඩා වැටෙන්නේ නැත්තේ අපි කැමති ඉඳලාද? නැහැ. මේක ශක්තිමත්ව පවතින හේතු සකස් වෙවි තියනකල් මේක මේ විදිහට විද්‍යාමාන වෙනවා. එක හේතුවක් හරි නැති වෙච්ච ගමන් අපි ඉන්නවද නැද්ද කියන එක ඒකට අදාළ නැහැ. කියයිද කෑගාල ඕම් මම වැටෙන්නයි යන්නේ දුවපල්ලා එළියට කියලා කියයිද? එහෙම එකක් නැහැ. හේතු තියෙනකන් ඔලෙස විද්‍යාමාන වෙයි. හේතු නැති වෙච්ච ගමන් දඩබඩෝස් පොළුවේ. දැන් මට එක දෙයක් ඔබ කියන්න. හේතුන්ගෙන් හට ගන්නවා නම් හේතු නැති වෙනකොට නැති වෙනවා නම් ඔය හැම වස්තුවක්ම අවිනිශ්චිතයිද නැද්ද? ඔය අවිනිශ්චිතකම නිසා අපි පෙළෙනවාද නැද්ද? ඔබගේ දරුවා ඉස්කෝලේ ගිහිල්ලා එන්න පරක් වෙනකොට බස් හෝල්ට් එකට දුවන්නේ ඇයි? පෙළෙනවනේ. ඇයි? මොනෝ වේද දන්නේ. ඉතින් මගේ වසඟේ පවතිනවා නම් මොකටද යන්නේ? මගේ එකා මැරෙන්නේ නැත්නම් උට කනතුරු වෙන්නේ නැත්නම් මොකටද බස් හෝල්ට් එකට දුවන්නේ? බස් හෝල්ට් එකට දුවන්නේ ඇයි? අවිනිශ්චිතයි. අවිනිශ්චිතයි මොනෝ වේද දන්නේ. මේ මගේ වසඟේ පවතින කතන්දර එතනදි නෑ. ඇලෙනකොට තමයි මගේ වසඟේ පවතින කතන්දරයක් ඔළුවට ගන්න. ඇලුනට පස්සේ තේරෙනවා මගේ වසඟේ තියන්න බෑ. ඉතින් බැඳගත්ත බෙර ගහනවා ඊට පස්සේ. පාරේ කෙල්ලෙක් යනකොට ඒ කෙල්ල මගේ මේ විදිහටම තියේ කියලා හිතාගෙන කහාද බදලා ගෙදර ගියනවා. ගෙදර ගියාම පහුවෙන් දවසේ තේරෙනවා මේක එහෙම තියාගන්න පුළුවන් එකක් නෙමෙයි. කරන්න දෙයක් නෑ බැඳගත්ත බෙරේ ගන්න. එහෙම ඒවා තමයි මේ ලෝකෙ තියෙන්නේ. ආයි එකම එක්කෙනෙක්වත් කියන්න බෑ එහෙම නෑ කියලා. මොකද හේතුව පින්වතුනි ඔය ඇලෙන වෙලාවේ Tamanට දැනෙල යනවා මේක මේ විදිහටම මං කැමති විදිහට තියෙන්නේ කියලා. ඔන්න ඔතනදි තමයි ඇලෙන්නේ ලෝක සත්‍යය ගිහිල්ලා. එහෙනම් දැන් ඔබ හොඳටම දන්නවා පින්වතුනි මහා අවිනිශ්චිතකමක් මේ ලෝකෙ තියෙන. මේ හැම වස්තුවකම තියෙනවා අවිනිශ්චිතකම. ඔය අවිනිශ්චිතකම නිසා අපි නිරන්තරයෙන් පෙළෙනවාද නැද්ද? පෙළෙනවා. හැම එකක් නිසාම පෙළෙනවා. මේ වීදුරුව අවිනිශ්චිතයිද නැද්ද? ඇයි අවිනිශ්චිත? හේතුන්ගෙන් හටගෙන කියන හින්දා. ඔව්ද නැද්ද? එහෙනම් හේතුන්ගෙන් හටගත් දෙයක් අපි වශයෙන් පවත්වන්න පුළුවන්ද? බෑ. අවිනිශ්චිතයිද නැද්ද? අවිනිශ්චිතයි. එහෙනම් පෙළෙනවාද නැද්ද? ඒක නිසා අපි පෙළෙනවා. මේ වීදුරුව මගේ නම් මම මොහොතක් මොහොතක් නෑර පෙළෙනව ඇයි? කොයි වෙලාවේ කැඩෙයිද දන්නේ නෑ. කොයි වෙලාවේ බිඳෙයිද දන්නේ නෑ. මෙතන තියෙනවා මේ ෆෝන් එක. මේ ෆෝන් එක නිසා මේ ෆෝන් එකේ අයිතිකාරයා පෙළෙනවාද නැද්ද? ඇයි? කොයි වෙලාවේ කැඩෙයිද දන්නේ නෑ. කොයි වෙලාවේ බිඳෙයිද දන්නේ නෑ. නිකමට හිතන්නක ෆෝන් එක බිම තියෙන වෙලාවට හපත්තු දෙකක් දාගත්ත පොඩි එකෙක් ෆෝන් එකේ උඩින් කකුල තියාගෙන යන්න හදන. ඒකට අදහසක් නැහැ ෆෝන් එකේ උඩට කකුල තියන්න. මේ ෆෝන් එකේ උඩින් කකුල ගනිද්දී ෆෝන් එකේ අයිතිකාරයාගේ පපුව දඩබඩ ගාල ගැහෙන්න යකු යකු යකු කියන්නේ. ඇයි මේ ගැහෙනව හෝ ගාලයි පෙළෙනව පිටුදෙනි පුදුමාකාර පිළීමකින් පෙළෙන. ඇයි මේක දන්නව මගේ වසඟේ පවතින්නේ නැහැ. අර බලන්න හේතුන්ගෙන් හැදින්ච්ච දේ මගේ වසඟේ පවත්වන්න බෑ. හරි අවිනිශ්චිතයි මොනව වේද කියලා දන්නේ නැහැ. ඒක නිසා හැම මොහොතකම ඉන්නේ පෙළීම. අද මෙතනට ආපු කවුරු හරි මහත්මේ පාර අයිනේ තමන්ගේ වාහනේ දාලා තිබුණා නම් ඔබ මේ වෙනකොට පෙළෙනවද නැද්ද? ඇයි මහ ලොරියා ගියා නේද බුංගාගෙන අතුල් ලංගියාද දන්නේ. ඇයි මගේ වසඟේ පවතිනවා නම් මොකටද ඔහොම හිතන්නේ? මගේ වාහනේ ඔලසම පවතිවා කියලා ආවනම් හරිද? එහෙම නැහැ. එහෙනම් ඔබ වසඟේ පවතින්නේ නැහැ කියන්නේ හේතු තියෙනකම් ඵලයේ තියෙනවා එච්චරයි. එහෙනම් අර මහ වාහනයක් පාර යද්දී මොකද වෙන්නේ? හිත ගැහෙනව හෝ ගාලා හයියෝ වන්දන් ගියාද දන්නේ. වාහන ටිකක් රතන වෙලා තියෙන තැනක එක වාහනයක් කී කී කී කී කාලා කෑ ගහනවා. මේ ඔබගේ ජීවිත තුළින් අත්දැකීම් ගන්න කියන්නේ. එතකොට හැම වාහනයකම යතුරු තියෙන කෙනා දඩබඩ ගාලා එළියට වැහලා බලන්නේ නැද්ද කාගේ වාහනේද ඔය වුණේ කියලා? ඇයි පෙළෙනවා? ඇයි මොකාගේ වාහන? අනේ මගේ එකට හොරු පැනලාද දන්නේ? මගේ එකට හොරු පැනලාද දන්නේ? අන්න දැන් ඔබට පේනවද මේකදී මහා පිළිල්ලකින් ඔබ පිළිනවා කියලා? ඔබ දරුවා නිසා පිළිනවද නැද්ද? ඔබ අම්මා නිසා පිළිනවද නැද්ද? පිළිනව. මේ පිළිෙන්න හේතුව මොකද්ද? මේ පිළීම කියන මේ මහ දුක හටගන්න හේතුව මොකද්ද කියන්නේ? තණ්හා. තණ්හා වෙන මොකුත් නෙමෙයි. උදාහරණයක් ගමු. ඔබ ඔබගේ දරුවා නිසා පිළිනවද නැද්ද? පිළිනව. යාපනයේ කන්දසාමයේ දරුවා නිසා ඔබ පෙළෙනවද? නෑ. හැබැයි කන්දසාමයේ දරුවා හේතුන්ගෙන් නෙමෙයි හටගෙන තියෙන්නේ. අපි වසඟේ පවත්වන්න පුළුවන්ද? අවිනිශ්චිතයිද? ඔව්. ඔක්කොම හරි. නමුත් පෙළෙන්නේ නෑ අපි. ඇයි? අපිට සම්නහාවක් නෑ. එහෙනම් බින්නදෙනේ මේ පෙළීම කියන මහා දුකට හේතුව මොකද්ද? තණ්හාවයි. ඒකයි කියන්නේ දුකට හේතුව තණ්හාව කියලා. දුකට හේතුව කියන්නේ අර වසඟේ පවත් ගන්න ගත් දෘෂ්ටි එහෙම නෙවෙයි. දුකට හේතුව මොකද්ද? තණ්හාව. හොඳට අවබෝධ කරගන්න. එහෙනම් ඔබ මොන වස්තුවට ඇලුනත් පින්වතුනි ඔය වස්තුව නිසා ඔබට සැපයක් ගේන්න කවදාවත් නෑ. මහ පෙළීමකින් පෙළෙන්නේ. ඔබගේ අම්මා නිසා ඔබ පෙළෙනවද නැද්ද? ඔබගේ යාළුවා නිසා ඔබ පෙළෙනවද නැද්ද? ඔබගේ වාහනය නිසා ඔබ පෙළෙනවද නැද්ද? දැන් ඔබට හොඳ ආකාරම තේරෙන්නේ ඔබ වාහනය නිසා පෙළෙන හැටි. වාහන එකක් නිසා පෙළෙනවා එක්කෙනෙක්. ඒ කෙනා තව වාහනයක් ගත්තොත් කී පාරක් පෙළෙනවද? දෙපාරක් පෙළෙනවා. එහෙනම් ඔබ හිතන්නේ ඇයි පිටුදෙනි වාහන 10ක් විතර තියෙන එක හරිය සල්ලි කාර්යයේ හොඳට සැපට ඉන්නවා කියලා? ඒක 10 පාරක් පෙළෙනවා. ලක්ෂ දෙකක විතර පොඩි වාහන රත්තක් තියාගෙන එකෙක් ඉන්නවා පාරේ ආයෙ නවත්තලා. ලක්ෂ 100ක් විතර වියදම් කරලා ලොකු වාහනයක් අරගෙන ඒකත් පාරේ ආයෙ නවත්තලා තියෙනවා. ඔය දෙන්නගේ පිලි පිලි ඉන්නේ කවුද වැඩිපුර? අර ලක්ෂ 100 එකා පෙළෙනව ඇයි? ඇයි? මේ මේ පොඩි කෑල්ලක් ගහලා ගියොත් එහෙම මොකද වෙන්නේ? ලක්ෂ 20ක් විතර යනවා හතන්. එහෙනම් දන්නවා මේ අවිනිශ්චිතයි මේක. හේතුන්ගෙන් හටගෙන තියෙන්නේ අපි වශයෙන් තියන්න බෑ මේක අවිනිශ්චිතයි. එහෙනම් අවිනිශ්චිත දෙයක තියෙනවා පිටින් එක දෙයක් අපිව පෙළෙනවා නේ දෙනිහා. මොකද අපි වසඟේ පවත්වන්න බැරි අවිනිශ්චිතතාවයට පත් වෙනකොට නිරන්තරයෙන් අපිව පෙළෙන්න පටන් ගන්නවා. එහෙනම් මහා පෙළීමකින් පෙළෙනවා පිටින් මේ ලෝක සත්‍යය එක මොහොතක් නැර මේ අත හේතුන්ගෙන් හටගෙන තියෙන එකක්ද නැද්ද? තමන් වසඟේ පවත්වන්න පුළුවන් බෑ. එහෙනම් පිටින් අවිනිශ්චිතයිද නැද්ද? එහෙනම් මේක පෙළෙන්නේ නැද්ද? අපි පෙළෙනවා. මේ අත නිසා කොච්චර පෙළෙනවද? මේ ඇස් දෙක නිසා කොච්චර පෙළෙනවද කියලා ඔබ හිතලා බලන්න. පොඩි දූවිල්ලක් ආව ගමන් සටස් ගාලා ඇස් දෙක වහගන්නේ ඇයි? ඈ මහා පෙළිල්ලකින් පෙළෙන්නේ. ආහා පුතේ ගල් ගහන්න එපා ඇස්වලවදී පෙළෙනවා. පොඩි උන් ටිකක් රොබට් යවන හොව ගාලා අරහෙ. ඉතින් මෙතන ඉන්න මනුස්සයා පෙළෙන හොව ගාලා ඒ කොයි වෙලාවෙ හෝ කැවිලා මගේ ඇහි වදීද දන්නේ නැහැ. හේතුන්ගෙන් හටගෙන තියෙන දේ මගේ වසඟේ පවත්වන්න බැහැ. කොයි වෙලාවෙ ඇවිල්ල ඕකක් මගේ ඇහි වදීද දන්නේ නැහැ. ඒක නිසා හැමතිස්සෙම පිළිපෙලි තමයි ඉන්නේ. මේ ඇහැ කොයි වෙලේ විනාශ වෙයිද දන්නේ නැහැ කියලා පිළිපෙන්නේ නෙමෙයි ඔබ ඉන්නේ. ඇත්ත කතා කරන්නේ. හැම මොහොතකම පින්වතුනි හැම දෙයක් නිසාම පුදුමාකාර පිළිමකින් පෙළෙනවා. ඕම් මොයේ පිළිමට කියනවා පින්වතුනි දුක්ඛ දුක්ඛය කියලා. දුක්ඛ දුක්ඛය කියලා දුකක් පනවලා දිනන කතාවකට යනවා. ඔය කිව්වේ ඔන්නෝයේ දුක්ඛ දුක්ඛය මොකද්ද? තමන් ඉතින් ගොඩනගා ගන්නා දුකක් නිසා හටගන්නා වූ දුකට කියනවා මොකද්ද? දුක්ඛ දුක්ඛය කියලා. කල්ලි වියදම් කළ වාහනයක් ගන්නවා. වාහනේ කියන්නේ මොකද්ද? මේ දුකක් හදාගත්තා. ඔය හදාගත්ත දුක නිසා දැන් පෙළේ හොගා. මේ පෙළේ නිසා මොකද වෙන්නේ? දැන් ඉතින් දුකයි. ඉන්න බෑ. පෙළේනම හොගා. තමන් දරුවෙක් හදාගත්ත ගමන් දරුවා ගෙදර එනකන් අම්මට නිච්චි නෑ. විනාඩි 10ක් පරක්කුණු දුවගෙන යනවා බස් හෝල්ඩ් එකට ඇයි? තමන් ඔයා දරුවගේ ඉස්කෝලේ ගාව බෝම්බයක් එහෙම තියනවා කියලා කිව්වා නම් අම්මලා ඉන්නේ පොපුරු පිටින් ඇහිලා. ඇයි? අනේ මොකක් වෙයිද දන්නේ. අනේ මගේ දරුවට මොනවා වෙයිද දන්නේ. වෙලාද දන්නේ කියලා දුවනවා හොගා. ඉතින් පෙලෙන් නැද්ද පින්වද? නිගමනේ හිතලා බලන්න. මෙතන ඉන්නව නම් පින්වද ඔන්න අත්දැකීමක් ගන්න පුළුවන්. යුද්ධ කාලේ තමන්ගේ ස්වාමි පුරුෂයා හෝ තමන්ගේ තාත්තා හෝ යුද්ධෙට ගිය කවුරු හරි කෙනෙක් ඉන්නව නම් මොකක් හරි තාත්තා ඉන්නවා කියලා හිතන කෑම්ප් එකකට කොටි ගහලා කියලා දැනෙච්ච ගමන් මොකද වෙන්නේ? මහා පෙලිල්ලකින් පෙලෙනවද නැද්ද? තාත්තර කොළඹ ඉන්නවාගේට මාරුවක් අරගෙන වෙන ගෙදර කියන්න මතක වෙලා. නමුත් අර කෑම්ප් එකට ගැහුවයි කියලා මොකද වෙන්නේ? මහා පෙලිල්ලකින් පෙලෙනවා. ඇයි මගේ වසඟේ තියන්න බැරි බව හොඳට තේරෙනවා ඉන්න නේද? මගේ වසඟේ තියන්න බැරි නම් මේ මහා දාහයකින් අපි පෙලෙනවා හැමතිස්සෙම. එහෙනම් ඔබ හොඳට මතක තියාගන්න තියෙන්නේ මේ ලෝකයේ තියෙන කිසිවක් අපි වශයෙන් තියන්න පුළුවන් ඒවා නෙමෙයි තියෙන්නේ. හේතුන්ගෙන් හටගන්නවා. හේතු තියෙන කල් තියෙනවා. හේතු නැති වෙච්ච ගමන් නැති වෙලා යනවා. එහෙනම් දැන් ඔබ ওই මහ පිළීමේ එක කොටසක් අඳුනගත්තා. ඔන්න ඔය පිළීමට කිව්වා පිඟුතුනේ දුක්ඛ දුක්ඛය කියලා. එහෙනම් දැන් එක දුකක් ඔබ දැකගත්තා. දුක් තුනක් තියෙනවා. ওই දුක් තුනෙන් එක දුකක් දැනගත්තා. එහෙනම් මට කියන්න මම මගේ කියන දෘෂ්ටියටපත් වෙලා අල්ලගත්තොත් එහෙම ඔය දුකින් නිදහස් වෙන්න පුළුවන් ද කාටවත්? මම වගේ කියන මුලා දෘෂ්ටියට පත් වෙලා යම් දෙයක් අල්ලගත්තනම් ග්‍රහණය කරගත්තනම් පින්වතුනි ඒ ග්‍රහණය කරගත්ත දේ නිසා අනන්ත අප්‍රමාණ දුක් විඳිනේන ඔය පිළීමේ ඕන් එක පිළීමක් කතා කළා. තව එක දෙයක් තියෙනවා පින්වතුනි හේතුන් පටිච්ච සම්භූතං කියලා අපි කතා කළා. දැන් මොකද වෙන්නේ? හේතුන් ටිකක් පටිච්ච වීමෙන් හේතුන් ටිකක් ගැළපීමෙන් ඔන්න ඵලයක් සකස් වෙනවා. ඔය ඵලයට තණ්හා කළොත් එහෙම ඔය ඵලයට ආසයි නම් ඔය ඵලේ පවත්වාගෙන යන්න අපි මක් කරන්න ඕනේද? හේතු සපයන්න ඕනේද නැද්ද? මොකද හේතුන්ගෙන් නේද ඔය ඵලය හැදිලා තියෙන්නේ. එහෙනම් හේතු සපේනකල් විතරයි නේද ඔය ඵලය තියෙන්නේ. එහෙනම් පින්වතුනි ඔය ඵලය එලෙස පවත්වාගෙන යන්න මොකද්ද කරන්න ඕනේ? හේතු සපය සපය සපය සපේ ඉන්න ඕනේ. ඔන්න ඔය මහ දුකට කියනවා පින්වතුනි සංඛාර දුක කියලා. දැන් මේ ඔබ දුක දකිනවා. මෙච්චර කල ඔබ දුක් වින්දා. දැන් ඔබ දුක දකිනවා. දුක්ඛ ආර්ය සත්‍යය දුකත් අතර වෙනස ඕකයි. මේක හරි ආකාරව දැකගත්තනම් පින්වතුනි මෙතනින් අතහැරිලා මිදිලා යනවා. ඒක හේකියුවේ හොඳට මේවත් ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කර කර තමන්ගේ ජීවිතේ දදා බලන්න මේ දේ යෝනිස කඩල යනකම්. අවිද්‍යා තෘෂ්ණා දෙක කඩල යනකම් මේක මනසිකාර කරන්න. මේ මොහොතේම කරගන්න සිංහදෙනි ඔබ මේ මොහොතේ කරගත්තනම් මේ දේශනාව විඳනකොට ඔබගේ වැඩේ හරි. වැඩේ හරි කිව්වොත් සෝතාපන්නයි අර කාලකන්නි සතර පායින් නේද? එහෙනම් දැන් හේතුන්ගෙන් හටගත්ත දේ හේතු සපේනකම් විතරක් ඵලය හැදිලා තියෙන්නේ. එහෙනම් ඵලයට මේ ඇලින්නේ අපි කෙල්ලෙගේ බොක්කට ඇලිච්ච කොල්ලෙක් ඉන්නවද මෙතන? කෙල්ලෙගේ ලේවලට ඇලිච්ච එකෙක් ඉන්නවද නේ? එහෙනම් කවුද ඉන්නේ මෙතන? කෙල්ලට ඇලිච්ච. ඕද නැද්ද? කොල්ලට ඇලිච්ච, දරුවට ඇලිච්ච, අම්මට ඇලිච්ච. අම්මගේ කෙස්වලට ඇලිච්ච කවුරු හරි ඉන්නවද? එහෙම නැහැ. එහෙනම් පින්වතුනි ඇලෙන්නේ හේතු වලටද ඵලවලටද? ඵලවලට. ඇලෙන්නේ ඵලයට හැමතිස්සෙම. ඔන්න ඕක තමයි තියෙන මහාම දරුණු දේ. ඇලෙන්නේ ඵලයට. එහෙනම් ඵලය එලෙස පවත්වන්න. දැන් මොකද කරන්න ඕනේ? හේතු සපය. හේතු සපයන එක නතර කළොත් මොකද වෙන්නේ? ඵලය විනාශයට පරිණාමය වෙනවා. විනාශයට පරිණාමය වෙනකොට මහා දුකයි. අන්නේ දුකට කියනවා පින්වතනි විපරිණාම දුක්ඛය කියලා. විපරිණාම කියන්නේ පරිණාම කියන්නේ වෙනස් වෙනවා, විපරිණාම කියන්නේ විනාශයට පරිණාමය වෙනවා, වැය වෙනවා කියන එක. වැය වෙලා යනවා. වැය නොවී තියාගන්න නම් මොකද්ද කරන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ? හේතු සපයන්න ඕනේ. හේතු සපයන තාක්කල් ඵලය තියනවා, නවත්තපු ගමන් විපරිණාමයට යනවා. විපරිණාමයට ගියොත් මහා දුකයි. ඒක නිසා හේතු සපය සපේ තියාගන්න. අම්මාට දියවැඩියාව හැදිලා ඉන්සියුලින් ගහනවා. ඉන්සියුලින් ගහන තාක්කල් අම්මා කියන ඵලය තියෙනවා. ඕක නවත්තපු ගමන් ඒ ඵලය නැහැ. ඒ ඵලය නැතිවීම දරා ගන්න පුළුවන්ද? බෑ. ඒක නිසා මොකද කරන්නේ? දවස ගානේ, දවසට තුන් පාර ගානේ ඉස්පිරිතාලේ අරන් යනවා. මක් කරන්නේ? ඉන්සියුලින් විඳ ගන්න. ඔය සංකාර දුකෙන් නිදහස් වෙන්න කවුරු හරි දැඟලුවොත් මොකද වෙන්නේ? විපරිණාම දුකේට පත් වෙලා අඬන්න වෙනවා. දැන් තේරෙන්නේ නැද්ද පින්විතනි කොටි වලිගයක් අල්ලගත්තේ කියලා? ඔය එක ඔය දුකෙන් නිදහස් වෙලා ඉන්න පුළුවන් කාටද? තමන්ගේ දරුවෙක් ඉන්නවා ඌට. මම එක එක උදාහරණ කියන්නේ මේක හොඳට තේරුම් ගන්න ඔබට. දරුවෙක් ඉන්නවා පින්විතනි, ඒ දරුවට අම්මා කියනවා පුතේ හොඳ වෙයන්, පුතේ හොඳ වෙයන්, පුතේ හොඳ වෙයන්, පුතේ හොඳ වෙයන් කියනකම් විතරයි ඌ හොඳ වෙන්නේ. කියන එක නැවැත්තුවොත් ඌ නරක් වෙනවා. අම්මා නමදගෙනවා සතියක් උට හොඳ වෙන්න කියන්නේ. බල්ලකොට මක් කියලාද? ඌ නරක් කියලා. එහෙනම් නරක් නොවී තියාගන්න නම් මොකද කරන්න ඕනේ? ඈ හොඳ වෙයන් කියන්න ඕනේ නේද? දැක්කද? නම් ඒ හොඳ වෙයන් කිව්වේ නැත්තම් දරුවා නරක් වෙනවා. නරක් වෙච්ච ගමන් ඔන්න ආයුධයි. විනාශයට පරිණාමය වුණා. අන්‍යතාවයකටපත් වෙනවා නැත්තම්. ආසාවෙන් හිටියේ මේක වෙනස් වෙන ආනි වෙනස් දෙයක් බවට පත් වෙනවා. ඒකයි කියන්නේ අනිච්චං අද්දුවං විපරිණාම ධම්මං අඤ්ඤතං කියන කරුණු හතරම මේ ලෝකතලයේ තියෙන ඕනෑම සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු වලට අඩංගුයි. දැන් මට කියන්න ඔබට ওই දුකෙන් නිදහස් වෙලා ඉන්න පුළුවන් එක අවස්ථාවක්ක් තියෙනවද කියලා? මම මගේ කියලා තණ්හාවෙන් බැඳිලා අල්ලගත්තාට පස්සේ බින්දුනි ওই දුකෙන් නිදහස් වෙන්න බෑ එක බින්දුවක්. අද ඔබ පුටුවේ ඉඳගෙනත් කරන්නේ සංඛාර වඩන එක. සංඛාර වඩනවා මොකද? ඔය පුටුවේ ලෑල්ලටයි ඇටකඩු ටිකටයි ඔය මස්තික තැලෙන්න තැලෙන්න මොකද වෙන්නේ? ඈ ඔය තැලෙන්න තැලෙන්න වෙන්නේ තින්නතුනි ඔබ සංඛාර කර කර එහෙට මෙහෙට ඇබරි ඇබරි ඉන්නවා. ඔය සංඛාර කරන එක නැවැත්වුවොත් අර දුකට වැටෙනවා පෞසරයක්. අර කියපු විපරිණාම දුක්ඛය. ඔතන ඉඳගෙන ඔබ හුස්ම අදිනවා පිට කරනවා, හුස්ම අදිනවා පිට කරනවා, ආයුෂය අදිනවා පිට කරනවා. එහෙනම් ආයුෂයත් හුස්මයත් ඇද ඇදා ඇද ඇදා ඇද ඇදා ඔබ ජීවත් වෙනවා. ඔය සංඛාර කැලක නැවතුනොත් මොකද වෙන්නේ? විපරිණාමයට යනවා. කැමති දෙයක ඒක මහ දුකක්. ඒක නිසා ඒක නවත්තගෙන ඉන්න පින්වතුනි සංඛාර දුක කර කර ඉන්න. කොහොමද කරුම එක මහත? සාරයි කියලා අල්ලගෙන පින්වතුනි දැන් විඳවනව නේද? ඕකෙන් ඉඳවන්න නැති එක කෙනෙක් කියන්න ඉන්නව නම් මට. අවිනිශ්චිත කම නිසා පෙලෙන්නේ නැති කෙනෙක් ඉන්නව නම් මට කියන්න. තමන්ගේ ස්වාමියා නිසා පෙලෙන්නේ නැති බිරිඳක් ඉන්නව නම් මට කියන්න. මොහොතක් මොහොතක් නෑර පෙලෙනවා තමන්ගේ ස්වාමියා නිසා. එහෙම නැත්නම් තමන්ගේ ස්වාමියා හැරෙන්න වෙන ස්වාමියෙක් ඒ බිරිඳට ඉන්නවා. අන්නේ අනිසා යා පෙලෙනවා. මම මගේ කරගත්තා නම් සිංහතුනි ඒ කාන්තෙන්ම පෙලෙනවා ඔය කියපු කරුණ නිසා. ගෙදර ඉන්න පොඩ්ඩක් පරක්කු වුණොත් පෙලෙන්න පටන් ගන්නවා. මග වාහනේ කැඩුනා කිව්වා නම් පෙලෙන්න පටන් ගන්නවා. දරුවට ඉස්කෝලේ උණ හැදුනා කිව්වා නම් පෙලෙන්න පටන් ගන්නවා. දරුවට වමන ටිකක් ගියා කිව්වා නම් පෙලෙන්න පටන් ගන්නවා. පුදුමාකාර පෙලීමකින් උදේ ඉඳලා රෑ වෙනකන් ජීවිත ගත කරනවා. ඊළඟට ඔය මම මගේ කියලා ගත්තට පස්සේ සිංහදුනි ඒක එලෙස පවත්වාගෙන යන්න අධික වෙහෙසක් ගන්නවා. ළමයෙක් ඉන්නවා පන්තියේ පළවෙනියා වුණා. මේකට මේ පළවෙනියා වෙන්න හරි ආසයි ඉතින් හැමදාම. එහෙනම් දැන් මොකද කරන්නේ? මොකද්ද කරන්න ඕනේ? උදේ ඉඳලා රෑ වෙනකන් පාඩම් කළා පාඩම් කළා පාඩම් කළා පාඩම් කළා අරක තියාගෙන ඉන්න ඕනේ. සතියක් පාඩම් කරනක නැවතුත් මොකද වෙන්නේ? ඕම් විපරිණාමයට යන්න යනවා. ඒක ඊට වඩා දුකක් ඇයි? අනේ මම බලාපොරොත්තුනේ මේකනේ. දැන් ඒක මට නැහැනේ. යම් පිටං ලබති සම්පි දුක්ඛං කියලා කිව්වෙ තිනුතිනි ඔන්න ඔය කියව විපරිණාම දුක්ඛේ. අනේ මම බලාපොරොත්තුනේ මේකනේ, මේක හොඳයි කියලානේ. ඒත් මේක නෙමෙයි නිහම්පේ. ජාති ධම්මානං ආයසෝ ඒවං ඉච්ඡා උප්පජ්ජති. අහෝ වතම යන්න ජාති ධම්මා අස්සාම නච වතනෝ ජාති ආගච්ඡේ යන්ති. නකෝ පනේ සංඉච්ඡායේ පත්තබ්බං ඉදම් පියම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛ. අනේ මම මේ ජාතියට ආසයි කියලා ඕකට එකතු කර කර හිටියොත් ජාතිය ගන්න හැකි. හැබැයි ඒකට එකතු කළේ නැත්තම් මොකද වෙන්නේ? වෙන ජාතියක් තමයි හම්බෙන්නේ. අනේ මට දෙවි කෙනෙක් වෙන්න ඕනේ කියලා දහබළු වැඩ කර කර හිටියොත් වෙනදේ දෙවි කෙනෙක් වෙයිද? නෑ. අනේ මං හිතන් හිටියේ නම් මේකනේ ඒක නෙවෙයිනේ මට හම්බුනේ කියලා ઈચ્છා භංගත්තේට එන්න වෙන ඕන ඔබට. එහෙනම් මට කියන්න මේ ලෝකයේ මෙතන ඉන්න කවුරුත් ඉන්නේ ඔය කියන දුකෙන් නිදහස් වෙලා ඉන්නේ කියලා. ඔය දුක් තුන නිසා ඔබ පෙළෙනවද නැද්ද? ඒකාන්තයෙන්ම පෙළෙනවා. පිනොපෙළෙන සත්‍යයක් මේ ලෝකේ නෑ තින්නේ. සත් කියලා අත් කරගත්ත හින්දා තමයි සත්ව උනේ. සත්ව කියලා කියන්නේ සත් කියලා අත් කරගත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒකෙම මේ ලෝකය සාරයි කියලා අල්ලගත්තා. මම මගේ කියලා ගොඩක් ගහගත්තා. අන්න දැන් මොකද වෙන්නේ? මම මගේ කියලා තණ්හා වෙච්ච ගමන් එතනින් එහාට ඔය පිළිමින් නිදහස් වෙන්න බෑ කාටවත්. එහෙනම් දැන් හිතලා බලන්න සිංහසනි, තට්ටු එකක ගයක් තියෙන එකෙද්ද, තට්ටු තුනක ගයක් තියෙන එකෙද්ද ඔය නිසා පිළින්නේ කියලා? තට්ටු තුනක දෙයක් තියෙන එකෙක් සිංහසනි, ඒක තමන්ගේ කැමැත්ත තියාගෙන ඉන්න නම් මොකද කරන්න ඕනේ? සංකාර කරන්න ඕනේ නේද? එහෙනම් උදේ ඉඳලා පල්ලෙහාට අතු ගන්න ඕනේ, පල්ලෙහා ඉඳලා උඩට අතු ගන්න ඕනේ නේද? අතු ගන්න එක නැවැත්තුවොත් මොකද වෙන්නේ? විපරිණාමයට යනවා නේද? අර තමන් කැමති ලෙස පව, අර තමන් කැමති වෙච්ච විදිය දැන් නැහැ නේද? එතකොට දුකයි නේද? එහෙනම් හිතලා බලන්න සිංහදෙනි, මේ කුණු ජීවිතේට මොකටදයි එන්නේ කියලා. ඔබ හිතන් හිටියේ නම් මහා සැපක් දෙනවා කියලා. නමුත් මේ දුක කියන එක දැකගත්තා නම් සිංහදෙනි, එතනින් එහාට එක මොහොතක් ඉන්න හිතෙන්නේ නැහැ මේ කුණු ගිහි ජීවිතේ. කුණු ගිහි ජීවිතේ ඉන්න හිතෙන්නේ නැත්තේ පැවිද්ද කියන එක රමණේ කළ යුතු ස්ථානයක් හින්දා නෙමෙයි. නිවන් දැක ගන්න ලේසි හින්දා මේ කුණු ගිහි ජීවිතෙත් එක්ක ඉඳන් පිටින් රස්සාවල් කරන්න ඕනේ, කන්න බොන්න හොයා ගන්න ඕනේ, හැම එකක්ම කරන්න ඕනේ. හැබැයි පැවිද්ද කියලා කියන්නේ නිදහස් අහස වගේ. නිදහස් අහසක් වන් පැවිද්දට ගියාට පස්සේ එතනින් එහාට තමන්ට තියෙන්නේ මේ නිවන් දැකීම උදෙසා කරුණු කාරණා කරලා වහ වහ අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්න. අන්න ඒකට තමයි පිටින් පැවිද්ද කියන එක සාක්ෂාත් කරන්නේ. එහෙමනම් හිතලා බලන්න එක මොහොතක්වත් මේ ජීවිතය තුළ සිටීම පළක් පියනවද කියලා. එහෙනම් දැන් මම අහන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. තව අත්දැකීමක් ඕන නැද? මේ ආකාරයෙන් පෙළෙන්නා වූ තවත් අත්දැකීමක් ඕන නැද ඔබට? එපා. හැබැයි එපා කිව්වා කියලා නොලැබී තියෙයිද? නෑ. ඊළඟ අත්දැකීම කියන එකත් පින්වතුන් හේතුන්ගේ ඵලයක්. හේතුම් පටිච්ච සම්භූතං. ඒකත් සම්භූත වෙන්නේ මොකකින්ද? හේතුන්ගේ. ඔබ හේතු සපේනකල් ඒක විද්‍යාමානයි. රාග ද්වේෂ මෝහ හේතු ටික සපේනකල් ඒක විද්‍යාමානයි. රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං කියන තැන. එහෙනම් රාගය සපයන්නේ නැත්නම්, ද්වේෂය සපයන්නේ නැත්නම්, මෝහය සපයන්නේ නැත්නම් ඔය කියන ජාතිය කියන එක හටගන්නේ නැහැ. අරතුන සපයන තාක්කල් ඔය ජාතිය හටගන්නවා ඔබ කැමති වුණත් නැත. එහෙනම් මට කියන්න, ඔබ ජාතිය නිසා පෙළෙනවද නැද්ද? අවිනිශ්චිතයි නේද? වසඟේ පවත්වන්න බෑ නේද? හේතුන්ගෙන් හැදිලා තියෙනව නේද? එච්චරයි. එහෙනම් මේ ලෝක ස්වභාවය හොඳට දකින්න. හේතුන්ගෙන් හැදිලා තියෙනවා, වසඟේ පවත්වන්න බෑ, හරි අවිනිශ්චිතයි. ඒක නිසා පෙළෙන එක තමයි තියෙන්නේ. ඊළඟට මොනව වේද දන්නේ? ඊළඟ අත්දැකීම මොකෙක් වෙයි කියලාද හිතන්නේ? දැන් පෙළෙන්නේ නැද්ද? බල්ලෙක් වෙයිද දන්නේ? පූසෙක් වෙයිද දන්නේ? අසූචි කන පෙරේතෙක් වෙයිද දන්නේ? අමු මහ නරකාදී යන්නේ වෙයිද දන්නේ නැහැ. ඕ එන් අපි පෙලි පෙලි නේද ඉන්නේ පිටින්. ඇයි ඒ? හේතුකින් හටගන්න හින්දානේ. හේතුන්ගෙන් හටගන්න උප්පත්තියක් තියෙන නිසා තමයි උප්පත්තිය උදෙසා පෙළෙන්නේ අපි. ඒක අපේ වශකයේ තියෙනවා නම් පෙළේද? නැහැ නේ. එහෙනම් කෙලීම යන්නේ කොහෙද? උඩ උඩම තියෙන කොහෙටද ගිහින් ඉන්නවනේ? වහා කල්ප 84000 ජීවත් වෙන්න ඕන නම් එහෙනම් ඔබ අද තීරණය කළා නම් පිටුනේ මේ ආයි මට අත්දැකයක් නම් එපා කියලා. ආයි මට උපදින්න නම් එපා. මේ මහ දුකෙන් නිදහස් වෙන්න ඕනේ මම කියන. එහෙනම් පිටුනේ ඒක උදෙසා තමන්ගේ කරුණු කාරණා කරන්න. ඒක මුදුන්පත් කරගන්න කටයුතු කරන්න. ආත්ම වංචාවල් වලට අහු වෙන්නේ නැතුව. තරුණ තරුණියන්ට මම විශේෂයෙන්ම කියන්නේ තමන්ගේ ජීවිතේ මුදලාලිලට සල්ලි වලට පාවලා දෙන්න එපා. තමන්ගේ ජීවිතේ හරි වටිනවා. තරුණ කාලේදී වීර්යය වඩන්න පුළුවන්. වයසට ගියාම වීර්යය වඩන්න බෑ. අද ඔක්කොම 60 පැන්නට පස්සේ තමයි පන්සල් වල ළඟින්නේ ගිහිල්ලා. එහෙම කරගන්න එපා. අවුරුදු 15 ඉඳලා පටන් ගන්න, 10 ඉඳලා පටන් ගන්න මේක කරන්න. පැවිද්ද දෙන්න ඕන කෙනෙක් ඉන්නවා නම් එන්න. ඇවිදිලා තමන් වීර්යය වඩන ඉවරලා මේ කටයුතු ඉවර කරන්න පින්වදිනි. නැත්නම් අනාදිමත් සංසාරේ ඉඳලා ඔය පෙළින්ෙන් පෙළිලා පෙළිලා ඇවිල්ලා මේ බුදුබණ ඇහෙන වෙලාවෙ අපේ මිනිසුන්ට දොස්තරලා ඉංජිනේරු වෙන්න ඕනේ. මේ බුදුබණ ඇහෙන වෙලාවෙ මෝඩ අම්මට තාත්තට උනේ තමන්ගේ දරුවව දොස්තර කෙනෙක් කරන්න ඉංජිනේරු එක්ක ඕනේ නෑ. මහරහතන් වහන්සේ නමක් කරන්න. දරුවව මුළු සංසාරයෙන්ම නිදහස් කරන්න මේ පෙළෙන පෙළින්ෙන් දරුවව නිදහස් කරන්න ඕනේ කියලා හිතෙන්නේ නෑ. හේතුව මොකද්ද? අම්මට තාත්තට තේරෙන්නේ නෑ. පෙලි පෙලි ඉන්නව මිසක් දුක විඳිනව මිසක් දුක අවබෝධ කරලා නෑ. දුකක් විඳින බව තමන්ට වැටහෙන්නේ නෑ. දුක අවබෝධ කරලා නෑ. මේ මහා දුක්ගින්නක් බව තේරිලා නෑ. දුක විඳ විඳ ඉන්නවා. අනේ පුතේ පුදුම දුකක් පුතේ විඳි උඹව හදන්න එහෙම කියලා කියේ. දුක විඳිනව විතරයි දුක තේරෙන්නේ නෑ. ඒක තාත්ත කෙනෙක් ගැලලා කියනවා මං නිදහස් වෙන්න ඕනේ දැන් ඉතින් මට වයසයි. මම මගේ ව්‍යාපාරවලින් නිදහස් වෙන්න මගේ දරුවන්ට ව්‍යාපාරේ දීලා දෙන්න. මං කිව්වා මහත්දේව ඔබ දැන් ඔය නිදහස් වෙනවා කියන වචනේ පාවිච්චි කළේ ඔය ව්‍යාපාර නිසා ඔබ පෙලිච්ච හින්දා නේද? ඕ කිව්වා අනේ මං උදේ ඉඳලා රෑ වෙනකන් ඕක කරපින්නගෙන ඉරෑ වැඩ කර කර හිටියා මිසක් මගේ ජීවිතේම ගියා දැන් අවුරුදු 60යි මට. මං කිව්වා මහත්තයෝ ඕක නිසා ඔබ පෙලිලා දැන් ඔබ නිදහස් වෙන්න යනවා නම් ඔය ව්‍යාපාරේ දෙන්න ඕනේ ඔබගේ දරුවන්ට නෙමෙයි ඔබගේ හතුරන්ට නේ. ඔව්ද නැද්ද? ඒ වුණාට මේ කරුමක මහත අරක ගිහිල්ලා ඉල්ලනවා අර කරුමක් අර ළමයින්ගේ ඇඟේ. ඊට පස්සේ උනුත් මොකද කරන්නේ? උදේ ඉඳලා රෑ වෙනකන් අරව කරලා ඇයි ව්‍යාපාරයක් කියලා කිව්වහම පින්වතුනි කියනවා මෙන්න මෙච්චර ලාභයක් උපයන්න ඔය ලාභය උපයන්න මොකද්ද කරන්නේ? නේද හේතු සපේ සපේ සපේ සපේ ඉන්නව නේද? ඔය හේතු සපයද්දී පුණ්‍ය හේතුත් සපේනවා පාප හේතුත් සපේනවා. ආහා ලාභේ පොඩ්ඩක් අඩු සිමෙන්තියක් දාලා ඕක හදා. ඔය කම්බි වල දිරච්ච කම්බි දාපන් කමක් නැහැ ලාභේ ගන්නයි ඕනේ. මොකද මේ ලාභේ තියෙන්න ඕනේ. ඔය විදිහට දහපළු වැඩ කර කර හරි පින්නදෙනි අරග තියාගෙන ඉන්න හදනවා. හේතු සපේන එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඒ ඔයෝක විපරිණාමයට යනවට හරි බයයි. විපරිණාමයට යනකොට හරි ශෝකයි. ඒක නිසා ඒක එලෙස පවත්වාගෙන යන දැඩි වෙහෙසක් දරනවා. වෙහෙසක් දර අරග පවත්වාගෙන යනවා දන්නේම නැහැ පින්වතුනි. අර අවුරුදු 15 බිස්නස් එකේ ඔළුව දාප්‍රිකා බිස්නස් එකෙන් ඔළුව ගන්නකොට අවුරුදු 60යි. ඊට පස්සේ ඌ මොකද කරන්නේ? උගේ දරුවන්ට කතා කරලා කියනවා දැන් මට නිදහස් වෙන්න ඕනේ. මේ උර චක්‍ර මාලේ දැන් උඹලා කරේල්ල ගන්න. ඒකයි මම කියන්නේ පින්වතුනි ඔබගේ උගත්කම ඔබගේ බිස්නස් එක හතුරන්ට දෙන්න. දරුවන්ට දෙන්න එපා. දරුවන්ට මේ ධර්ම ඥානය දීලා ඒකුන්ට මේ භව ගමනේ නිදහස වෙන උදව් කරන්න. හරියට ඔබට මේක තේරුණා නම් ඔබ කවදාවත් ඔබගේ බිස්නස් එක දරුවන්ට දෙන්නේ නැහැ. ඔබ හොඳ ආකාරවම දන්නවා ඔය දුක් තුන නිසා ඔබ පෙළෙනවා කියලා. අද ඔබ දුක්ඛාරය සත්‍ය දැකගත්තා. පින්දලා නෙමෙයි ඔබ දුක්ඛාරය සත්‍ය දැක්කා. කොහෙන් ගියත් බේරිල්ලක් නැති බව දැක්කා. කොටිවලිගි අල්ලගත්තා වගේ මම මගේ කියලා ගත්තා කියන්නේ පින්වදෙනි කොටිවලිගි අල්ලගත්තා වගේ. අතාරින්න බෑ අල්ලගෙනම ඉන්න ඕනේ. මොකද අත ඇරී ගමන් අනිත් පැත්ත හැරලා කරනවා. අල්ලගෙන ඉන්න එකත් මහ දුකක්. ඒ වේදනාවෙන් හරි අල්ලගෙන ඉන්න එක තමයි කියවර දුක්ඛ දුක්ඛය කියලා. ගොඩනගාගත් දුකක් නිසා හට ගන්නා වූ පෙළීම දුක දුක්ඛ දුක්ඛය. එලෙස පවත්වාගෙන යන්න කරන වෑයම සංඛාර දුක්ඛය. වැයම නතර වෙච්ච ගමන් විපරිණාමයට පත්වීම විපරිණාම දුක්ඛය. එහෙනම් ඔය හේතු සපේනකල් තමයි පින්වතුනි ඔය hina වෙවි ඉන්නේ. හේතුව සපේ ගන්න බැරි වෙච්ච ගමන් අඬනවා. හොඳට බලන්න. හේතුව සපය ගන්න බැරි වෙච්ච ගමන් අඬනවා. එහෙනම් ඔය දුක් තුන මනාකොට දැකගත්තා නම් පින්වතුනි ඔබ දුක්ඛ ආර්ය සත්‍ය දැකපු කෙනෙක් වෙනවා. යම් කිසි පුද්ගලයෙක් දුක්ඛ ආර්ය සත්‍ය දැක්කා නම් ඒ කෙනා චතුරාර්ය සත්‍යෙම දැක්කා කියලා සාස්ත්‍රඥ වහන්සේ දේශනා කළා. එහෙනම් දැන් ඔබ බලමු හොඳට. ඔය දුකට හේතුව මොකක්ද පින්වතුනි? දුක් තුනක් අපි කතා කළා. ඔය දුක් තුන ඔබ හොඳට අවබෝධ කළා. ඔබේ ජීවිතයේ ඔය දුක් තුන තියෙනවා කියලා. එහෙනම් මට කියන්න ඔය දුක් තුනට හේතුව මොකක්ද? තණ්හා. වෙන මොකුත් නැහැ. ඔය දුක් තුනට හේතුව තණ්හා. එහෙනම් ඔය දුක් තුනට හේතුව තණ්හාව නම් දැන් ඉදන් දුක්ඛං අරිය සංකන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුස්සවේසු ධම්මේසු චක්ඛු මුදපාදී උනාද නැද්දද ඔබ පෙරනි පෙර නොයසු විරු ආකාරයෙන් ධම්මත පහළ උනාද නැද්ද මේ දුක්ඛ ආර්ය සත්‍යයි කියලා. එහෙනම් ඕකට හේතුව තණ්හාවයි කියලා දුක්ඛ සමුදය ආර්ය සත්‍ය වැටහුණාද නැද්ද ඔබට? දැන් මං කියපෙ හින්දාද ඔබ මේ තණ්හාව කියලා මේ වෙලාවේ කිව්වේ? නෑ. ඔබ දන්නවා ඥාපනයේ කන්ද සාමික දරුවටත් ඔය ටිකම තියෙනවා. හැබැයි ඒකට ඒක නිසා ඔබ පෙළෙන්නේ නෑ. ඒක වෙනස පවත්වාගෙන යන ඔබ සංඛාර වඩන්නේ නෑ. ඒක නිසා ඔබ ඒක විපරිණාමයට පත්වීම නිසා ඔබ පෙළෙන්නේ නෑ. එහෙමනම් ඔය එකම පෙළීමක්වත් නෑ. නමුත් ඒ සියලු දේ ඒකටත් වෙනවා. එහෙනම් දැන් ඔබ දුකට හේතුව දැනගත්තා. ඉදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්ඛු මුදපාදි. ඔන්න ඔබට පෙරනොයසු විරු ආකාරයේ ධම්මක් ඇහිලා මොකද උනේ? ධම්මක පහළ වුණා. මොකද්ද? දුක්ඛ සමුදය කියලා. මෙන්න මේකයි මේ දුක්ඛ සමුදය කියලා කියන්නේ මෙන්න මේ තණ්හා. එහෙනම් තණ්හාව නිසා දුක් සමුදය වෙන බව දැකගත්තා. එහෙනම් ඒකත් හරි. ඊළඟට දැකගත්ත පින්වතුනි, එහෙනම් මේකෙන් ගැලවෙන්න තියෙන එකම මඟ තමයි මොකද්ද? හේතුන්ගේ වශයෙන් පවත්වන එකද? අවිනිශ්චිත දේ නිශ්චිත කරන එකද? හේතුන්ගෙන් හටගත්ත දේ එකතු කළම කියන එකද? ඔය එකක්වත් නෙමෙයි. මේ දුකෙන් ගැලවෙන්න තියෙන එකම හේතුව එකම ක්‍රමය මොකද්ද? අර තණ්හාව මක් කරන එකද? අයින් කළා දාන්නේ. එහෙනම් වස්තු වෙනස් කරන්න බෑ. වස්තු වල ස්වභාවය වෙනස් කරන්න බෑ. අනිත්‍යං අද්දුවං විපරිණාම ධම්මං අඤ්ඤතං කියන ලක්ෂණ හතර ඔය වස්තුවෙන්ද තියෙනවා. අනිත්‍යයි කියලා කිව්වේ අපි වශයෙන් තියන්න බෑ. අද්දුවං කියලා කිව්වේ අනිත්‍යයි, ස්ථිර නෑ, අවිනිශ්චිතයි. ඊළඟට විපරිණාම ධම්මං කියලා කිව්වේ හේතු සම්බන්ධයෙන් නතර කරපු ගමන් වෙනත් විපරිණාමයට පරිණාමය වෙලා යනවා. හේතුන් වෙනස් වීමෙන් නිරන්තරයෙන් අන්‍යතාවයකට පත් වෙනවා. ඒකයි කිව්වේ අඤ්ඤතං කියලා. එහෙනම් හේතුන්ගෙන් හටගත්ත වස්තුවක තියෙන ලක්ෂණ හතරක් තමයි ඔය තථාගතයන් වහන්සේ දේශනා කළේ. එහෙනම් පින්වතුනි, ඔය ලක්ෂණ වෙනස් කරන එක දුකෙන් නිදහස් වෙන්න කරන්න තියෙන්නේ. ඔය ලක්ෂණ ටික වෙනස් කරගන්න එක දුකෙන් නිදහස් වෙන්න කරන්න තියෙන්නේ. නැත්නම් තණ්හාව අයින් කරගන්න එක. තණ්හාව අයින් කරගන්න. තණ්හාවෙන් බැඳලිදී තමයි දුක ආවේ. තණ්හාවෙන් අයින් වෙච්ච ගමන් දුකද. එහෙනම් පින්වතුනි, දුක්ඛ නිරෝධං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුස්සතේසු ධම්මේසු කියන කොටස වැටහුන්නේ නැද්ද ඔබට? එහෙමනම් ඊළඟට වැටහෙන්න ඕන එක දෙයක් තියෙනවා පින්වතුනි. මේ ගලවන්න ඕනේ තමයි. නමුත් ගලවන්න නම් මොකද්ද කරන්න ඕනේ කියන එක, ඔන්න ඔය ගලවන්න නම් මොකද්ද කරන්න ඕනේ කියන තැනේ තමයි ඔබ සම්මා දිට්ඨියට කියන එකට පත් වෙන්නේ. සම්මා දිට්ඨියට පත් වෙනවා කියලා කියන්නේ පින්වදිනේ මම ඔබගෙන් අහුව එක දෙයක්. එහෙනම් මේ ලෙස දුක් තුනකින් පෙළෙන ඔබ තවදුරටත් තව භවයක් හදන්න ඕනේද? ඔබ මේ වෙලාවේ කිව්ව මොකද්ද? අනේ මට මේ භවේ නම් එපා. එහෙනම් ඔබ මේ මොකද්ද කිව්වේ? අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් ගොඩ නැගෙන මේ භවේ නම් එපා කියන දෘෂ්ටියටපත් වෙනවා. මෙතර කල්පත් වෙච්ච දෘෂ්ටිය මොකද? අනේ මේ ලෝකය හරි සාරයි කියලා, ලෝකයේ සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටියක තමයි හිටියේ. ඒ ලෝකයේ සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටිය නිසා මොකද කළේ? දහබළු වැඩ කර කර ලෝකේ තියෙන කෑලි කඩන්න පටන් ගත්තා. පෙළෙන වැඩි වෙන තරමට මොකද කරන්නේ? අනිත්‍යුන්ගේ දේ දැහැ ගනිමින් පෙළීමෙන් නිදහස් වෙන්න උත්සාහ කළා. මොකද හිතන් හිටියේ පෙළීමෙන් නිදහස් වෙන්න නම් තව තව රැස් කරන්න ඕනේ කියලා. ඇයි? දුක කියන එක දැකලා තිබුණේ නැහැ. දුකට හේතුව මොකද්ද කියලා දැකලා තිබුණේ නැහැ. එක යකඩයක් නිසා පෙළෙන එක මොකද කරන්නේ? අයියෝ මේක පෙළෙනවනි කියලා අනික් අතින් තව යකඩයක් අල්ල ගන්නවා වගේ වැඩක් කරන්නේ. එක දෙයක් නිසා පෙළෙන කෙනා තව එකක් අරගෙන තව දෙපාරක් පෙළෙන්න තමයි හදන්නේ. සාමාන්‍ය ලෝක සත්ත්වයා ඔහොමයි. අනේ අපිට පුංචි ගියන්නේ තියෙන්නේ ඒක නිසා අපි තව කාර් එකක් හරි ගමු කියලා මොකද කරන්නේ? එකක් නිසා පිළිපිලි හිතපේකා තව එකක් අරගෙන දැන් ඒක නිසා පිළිනවා. කාර් එකක් විතර කරන් හරියන්නේ නැහැ. අපි ජීප් එකකුත් ගමු කියලා තව එකක් අරගෙන ආයි දෙලින්න මටන් ගන්න. ඔන්න ඔය කර්තව්‍යයන් කර කර තමයි මෙච්චර කාල ජීවිතේ ආවේ. ඉතින් මෙච්චර මේ ආකාරයෙන් පිළිපිලි හිතපෝ ඔබ කිව්වා අනේ මට තවදුරටත් මේක නම් ඕනේ නැහැ. ඔන්න පින්වතුනි, මේ අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් ගොඩ නැගෙන මේ භව ගමන මට එපා කියලා ඇති වෙනාම යම් දෘෂ්ටියක් තියෙනවා නම් අන්න ඒ දෘෂ්ටියට කියනවා සම්මා දිට්ඨිය කියලා. ලෝක සත්‍යය අවබෝධ කියනවා යහපත් දැක්ම කියලා. යහපත් දැක්ම කිව්වට නිවන් දකින්න හම් වෙන්නේ නැහැ. ඕකේ තියෙන අර්ථ හරියට කාර්ය තේරුම් ගන්න. මෙච්චර කල් හිටියේ මොකද්ද ලෝකයේ සාරය කියන දෘෂ්ටිය. දැන් ඉන්නේ කොහේද ලෝකයේ අසාරය කියන දෘෂ්ටිය. යම් කිසි කෙනෙක් ඔන්න හොඳට බලා ගන්න දසා කුසලයේ ඇති වෙන හැටි. හොඳට බලා ගන්න දසා කුසලයේ කියන එක ඇති වෙන හැටි මේ ලෝකේ. ලෝකයේ සාරය කියන මුලා දෘෂ්ටියට පත් වෙච්ච කෙනාට පින්වදලි දැඩි ලෝභයක් හට ගන්නවා ලෝකේ දෙන වස්තු කෙරෙහි. ලෝකයේ සාරය කියලා ගත්ත මුලා දෘෂ්ටිය තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. එනම් මේ මිත්‍යා දෘෂ්ටියට පත් වෙච්ච කෙනාට මේ ලෝකයේ හරි සාරය කියන හැඟීම තුන ලෝක වස්තුන් කෙරෙහි දැඩි ලෝභයක් හටගන්න. ඒ ලෝභය හටගන්නකොට නිරන්තරයෙන් හිතෙන්න පටන් ගන්නවා අනේ මට වෙන මුට නොවියක්. අනේ ඕකට ඇදෙන්නේ නැතුව ඔය සුවිත් එක මට ඇදුනා නම් කොච්චර දෙයක්ද කියලා හිතෙන්න පටන් ගන්නවා. ඔන්න ඕකට කියනවා අවිද්‍යාව කියලා. ඔය දේ ලබා ගන්න බැරි වෙනකොට පින්වතුනි අධික තරහක් හටගන්නවා හිතේ ක්‍රෝධයක් වෛරයක් හටගන්නවා හිතේ ඕකට කියනවා ව්‍යාපාදේ කියලා. එහෙම බැරි වෙන්න ගමන් මොකද කරන්නේ ලෝකයා මුලා කරනවා මේ ලෝකයේ සාරයි කීතිය සාරයි කීතිය ලෝක සත්‍යයා මුලා කරනවා ධර්මයක් කතා කරන්නේ නැහැ විනයක් කතා කරන්නේ නැහැ සූත්‍රයක් කතා කරන්නේ නැහැ කතා කරන්නේම ලෝකයේ සාරයි කියලා මිනිසුන්ගේ මුලාවට පත් කරන වැඩ පිළිවෙල. ඊට පස්සේ මොකද කරන්නේ මේක පරුත වචන කිය කිය අනිත් අයව සැඩ බවට පත් කරලා අර දේවල් ලබා ගන්න හදන. එහෙමත් බැරි වෙනකොට කේලම් කියලා බිඳවලා හරි කමන්නේ ඒ ලෝකයේ දේවල් ලබා ගන්න හදන. එහෙමත් බැරි වෙනකොට බොරු කියලා මුලාවට පත් කරලා හරි කමන්නේ ලෝකයේ දේවල් ලබා ගන්න හදනවා. එහෙමත් බැරි වෙනකොට මොකද කරන්නේ ගෑනිට හේතු වෙලා මිනිහගේ දේ ගන්න හරි උත්සාහ කරනවා මිනිහට හේතු වෙලා ගෑනිගේ දේ ගන්න හරි උත්සාහ කරනවා. එහෙමත් බැරි නම් පින්වතුනි හොඳට ප්ලෑන් කරලා ගිහිල්ලා හොරකම් කරලා ඒක ලබා ගන්න හදනවා. ඔය ටිකත් බැරි වුණොත් එහෙම මොකද කරන්නේ කෙලින්ම මැරුවා ගත්තා. ඔන්න දසාකුසලයේ සම්පූර්ණ වුණා. එහෙනම් දසාකුසලයේ පටන් ගන්න අගින්දන මුලට ඔබ හොඳාකාරව බලාගන්නේ. ඔය ටික කරලා තමයි ඔය ටික ඔක්කොම කරන්න පටන් ගත්තේ පින්වතුනි ලෝකයේ සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටිය නිසා. මේ දුක කියන එක දැකලා තිබුණේ නැති නිසා දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධ මාර්ගය දැකලා තිබුණේ නැති නිසා. මොකද කළේ මේ ලෝකයේ සාරයි කියලා අල්ලගන්න ඔන්න ඔය ආකාරයෙන් විකෘති ලෙස ක්‍රියා කරන්න පටන් ගත්තා. එහෙනම් යමෙක් ලෝකයේ සාරයි කියලා අල්ලගත්තට පස්සේ ඒ කෙනා බුදුහාමුදුරුවන්ට දෙන්නේ 15 අංකයක්. ඒකෙ මේ බුදුහාමුදුරුවන් ගණන් ගන්නේ නැහැ. ලෝකයේ සාරයි කියලා අල්ලගත්ත කවුරුත් බුදුහාමුදුරුවන් ගණන් ගන්නවද? නැහැ. බුදුහාමුදුරන්ට දීලා තියෙන්නේ පල්ලෙහා මංකයක් බුදුහාමුදුරන්ට දීලා විකෘති වූ ක්‍රියා කරන්න දැඩි කැමැත්තක පසු වෙනවා. අන්න ඒකට කියනවා පින්වදනේ බුද්ධේ කංකති විචිකිච්ඡති කියලා. විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය කියලා කිව්වට හරියන්නේ නැහැ. ඕක තව ගැඹුරට ගිහිල්ලා බලන්න ඕනේ මොකද්ද ඔකේ තියෙන්නේ කියලා. බුද්ධේ කංකති විචිකිච්ඡති කංක වෙනවා. අංකයක් කියලා කියන්නේ අපි දෙන ගාණ. අපේ ජීවිතයට ඇවිල්ලා තියෙන වචනයක් ගණන් ගන්න එපා ඕකව කියලා. ඒ කියන්නේ කංක කියලා. ක කියන්නේ පහත් අංකයක් දුන්නා. එහෙනම් තථාගතයන් වහන්සේට දෙනවා පහත් අංකයක්. පහත් අංකයක් දීලා ඒව ගණන් බුදුහාමුදුරුවෝ ගණන් ගන්නෑ. විකෘති වූ ක්‍රියා කරන දැඩි කැමැත්තක පසු වෙනවා විචිකි ඉච්ඡති. ඉච්ඡාව කියන්නේ කැමැත්ත. විචිකි කියලා කිව්වේ විකෘති වූ ක්‍රියා. එහෙනම් විකෘති වූ ක්‍රියාවක් සඳහා දැඩි කැමැත්තක පසු වෙනවා මේ කියන කෙනා. ධම්මේ කංකති විචිකිච්ඡති සංඝේ කංකති විචිකිච්ඡති ආදී වශයෙන් ශික්ෂා පදවලටත් ඔය ආකාරයි. ශික්ෂා පදයක්වත් ගණන් ගන්නේ නැහැ හත පහකටවත්. ඔය ආකාරයෙන් පින්වතුනි මේ දේවල් ගණන් ගන්න නැතුව විකෘති වූ ක්‍රියා කර කර හිටපු කෙනෙක් නෑ. මේක කර කර ඉන්නකොට මෙයාට එකපාරට වැටහිලා ගියා දුක්ඛේ ඥාන දුක කියන එක තේරුණා මම අද මට එක ෆෝන් එකක් තියෙද්දි ඒක නිසා පෙළෙන මම තව ෆෝන් එකක් ගෙනාවොත් එහෙම ෆෝන් දෙකක් නිසා පෙළෙනවා. එහෙනම් අනිත් එකාගේ ෆෝන් එක මම හොරගම් කරනවා කියලා කියන්නේ තව දුක් ගොඩක් මට ලං කරගන්නවානේ කියන හැඟීමට එනවා. අන්න ඒක නිසා පින්වතුනි ඔන්න ඔය කියන ලෝකයේ අසාරයි කියලා ගත්ත මේ දුක අවබෝධ වෙච්ච කෙනා තව කෙනෙක්ගේ දෙයක් හොරගම් කරන්නේ නැහැ ජීවිතාන්තයේත්. තමන්ගේ ජීවිතේ පෙළෙන බව දැනගත්ත කෙනා පින්වතුනි අනිත් කෙනාගේ ජීවිතේ පෙළෙන බව දන්නවා. එහෙනම් ඒ පෙළීම නිසා ඒ කෙනාව ජීවිතක්ෂයට පත් කරන්න උත්සාහ කරන්නේ නැහැ පොඩ්ඩක්. ඔන්න එහෙනම් මොකද වෙන්නේ? අර ලෝකයේ සාරයි කියලා අල්ලගත්ත මුලා දොස්තියෙන් දහබල වැඩ කර කර ගියාට දැන් ලෝකයේ ආසාරයි කියලා වැටහිච්ච නිසා දැන් මේ පුද්ගලයා මොකද කරන්නේ? අර විකෘති වූ ක්‍රියා කරන එක නවත්තන. ලෝකයේ ආසාරයි කියලා වැටහිච්ච ගමන් මෙයාට තව දෙයක් වැටහිලා එනවා. අර ඔබට වැටහිච්චද ලෝකේ අසාරයි කියලා වැටුණා ඇයි? එකක් ඔබට තේරුණා සිංහතුනි, මහ බෙලීමකින් පෙළෙනවා. එහෙනම් යදනිච්ඡන් සංදුක්ඛන් යන්දුක්ඛන් තදනත්තා කියන කරුණ වැටහිලා එනවා. මේ දේවල් මගේ වශයෙන් පවත්වන්න බැරුව, මේ දේවල් මගේ වශයෙන් පවත්වන්න බැරි වීම නිසා මහ අවිනිශ්චිතයි. ඔන්න අවිනිශ්චිතතාවය නිසා අපි පෙළෙනවා. ඔන්න ඔය පෙළීම මහ දුක. යදනිච්ඡන් සංදුක්ඛ යන්දුක්ඛන් තදනත්තා. යම් කිසි දෙයක් තමන්ට දුක ගේනවා නම් ඒක අත්තයිද අනත්තයිද කියලා බුදුහාමුදුරුවෝ. යම් කිසි දෙයක් තමන්ට දුක ගේනවා නම් පින්වතුනි, ඒක සාරයිද අසාරයිද? අසාරයි. යම් කිසි දෙයක් තමන්ට නිරන්තරයෙන් දුක ගේනවා නම් පින්වතුනි, ඒක අසාරයි. ඒක ඒකාන්තයෙන් ඕනේ මොඩේ දන්නව ඇහුවොත්. සතෙන්ගේ ගුණක් ඇහුවොත් කියයි ඔබේ භාෂාවෙන් තේරුම් ගන්න පුළුවන්. බල්ලෙක් ඉන්න උට හැමදාම කොල්ලකින් ගහනවා. කොල්ල පෙන්න ලැබුවොත් මේක සාරයිද අසාරයිද කියලා මොකද්ද කියන්නේ? අසාරයි. ඕකම තමයි පින්වතුනි ඔතන ආත්මයි අනාත්මයි කියලා කිව්වේ. ඔතන ආත්මයි අනාත්මයි කියලා කිව්වේ අර ලෝක සත්‍යය ධර්ම මතයට දෙමි. ආත්මයි කියලා කිව්වේ පින්වතුනි ඔතන තමන්ගේ හිතසුව පිණිස වෙනවා කියන්නේ. අනාත්මයි කියලා කිව්වේ තමන්ගේ හිතසුව පිණිස නෑ කියන්නේ. අත්ත කියලා කිව්වේ තමන්ට. එහෙනම් ආත්මයි කියලා කිව්වේ මොකද්ද? තමන්ගේ සුවයට අයිති කියන එක. තමන්ට ඇසුරට හොඳයි කියන එක. අනාත්මයි කියලා කියන්නේ මොකද්ද? තමන්ට ඇසුරට සුදුසු නැහැ කියන එක. එහෙනම් ඔතන ඔතන එතකොට එහෙනම් ඕකේනොත් කියෙන්නේ මොකද්ද? සාරයිද අසාරයිද කියලා අහපු ප්‍රශ්නෙම තමයි. ඒකයි සාරිපුත්‍රයන් වහන්සේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ කියලා තියෙන්නේ. අනත්තං අසාර කට්ඨේ නන්ති කියන. අසාර කට්ඨේ නන්ති. අනත්ත කියලා කියනවා අසාරහේ. ඕකට අනාත්මයි කිව්වට කමක් නැහැ. හැබැයි හරියට තේරුම් ගන්න ඕනේ මොකද්ද ඔය කියපු අනාත්මයි කියලා. අනාත්මයි කියලා කිව්වේ මොකද්ද? තමන්ට හිත රෝගිනස නැහැ. තමන්ට ඇසුරට සුදුසු නැහැ. ඔතන අනාත්මයි කියලා කියන්නේ. අර ලෝක සත්‍යයගේ අනාත්මය නෙමෙයි. ලෝක සත්‍යය අනාත්මය කියලා කියන්නේ මොකද්ද? භවයෙන් භවයට එන්නේ නැහැ කියන්නේ. එහෙම එකක් ගැන නෙමෙයි ඔතන කතා කරලා තියෙන්නේ. එහෙනම් අසාර කත්තේ නන්ති කියන එක තමයි ඔතන විද්‍යාමාන වෙන්නේ. එහෙනම් දැන් මට කියන්නේ යම් තැනක දුකක් තියෙනවා නම් ඒ දුක සාරයිද අසාරයිද? අසාරයි. එහෙනම් යදනිච්ඡන් තන්දුක්ඛන් යන්දුක්ඛන් තදනත්තා. ඔන්න වැටහිලා ගියා. එහෙනම් පින්වතුනි ඔන්න ඔතනින් හදගත්ත දෙයක් මේ ලෝකේ මහා අසාරයි. මේ ලෝකේ ගන්න හරයක් නැහැ. අප තියෙන තැන මහා දුක් ගින්නක් තියෙනවා. ඔය දෘෂ්ටියට පත් වෙච්ච කෙනා තමයි පින්වතුනි මේ ලෝකේ අර ලෝකයේ සත් කියලා මෙච්චර කල් දරාගෙන හිටපු දෘෂ්ටියෙන් අයින් වෙලා ගිහිල්ලා කාය සත් කියන දෘෂ්ටිය නැති වෙලා ගිහිල්ලා සත්කාය දිට්ඨිය දුරු කරගත්ත කෙනා වෙන්නේ. ඒ සත්කාය දිට්ඨිය දුරු වෙලා යනකොටම මෙච්චර කල් අර පාපී ක්‍රියා කරගෙන හිටියා බුදුන්ට අනිත් තැන දීලා බුදුන්ට පල්ලෙහා අංක දීලා දැන් මොකද කරන්නේ? මෙයාට බුදුන් ඕන වෙන වෙලාව. ඇයි? ඔබගෙන් මං ඇහුවාම මේ ලෝකයේ ඔය තරම් මහා අසාරයි නම් ඔබට ආයි උපදින්න ඕනෑද? නෑ කිව්වා. එහෙනම් උපදින්න ඕනේ නැත්නම් පින්වතුනි මේ බබේ නසන්න කාගේ ධර්මයේද දැන් ඕනේ වෙන්නේ? ඔන්න ඔතනදි තමයි පින්වතුනි අර කියපු ගාථාව බලනින් වෙන්නේ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නිකම් පොතක් යන්නේ ඕක කිව්වට ඕක බලනින් වෙන්නේ නැහැ. ඒතේන සත්‍ය වච්චේන හෝතු තේ ජය මංගලං කියලා කියලා තියෙනවා. ජය මොකද්ද? මංගල්‍ය මොකද්ද කියලා දැනගන්න ඕනේ. ජය කියලා කිව්වේ පින්වතුනි මේ පංචමාර යුද්ධයෙන් ලැබෙන ජය තමයි ජය. අනිත් ඒවා කොච්චර ජයගත්තත් ඊළඟ දවසේ පරදී. මංගලයි කියලා කිව්වේ නිත්‍ය මංගල පරම සුන්දර මහ නිවන. වෙන මංගල්‍යයක් මේ ලෝකේ නැහැ. ලක්ෂ 50ක් විතර ණය වෙලා ඉවර වෙලා හෝටලයකට ඇවිදිලා අනුන්ගේ සාරියකුත් අරගෙන මාළුටිකුත් හරේ දාගෙන ඉන්න එක මංගල්‍යයක් කියලා කියන්න බෑ. අවුදා වෙන මොන හිඟමනට වැටෙනවා උන් ලෝන් ගහපුවාද සල්ලි ගවා ගන්න බැරුව මිනිස්සු ඇවිල්ලා පිහියෙන් අයින්න හදනවා. ඕක කොහෙද මංගල වෙන්නේ? එහෙනම් මංගල්‍යයක් කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? ඔය කියපු නිවරටම තමයි. එහෙනම් ඒ තේන සත්‍ය වචේන හෝතු මේ ජය මංගල. එහෙනම් ජය මංගල්‍යයක් වෙන්න නම් පින්වතුනි ඒකාන්තයෙන්ම මොකද්ද වෙන්න ඕනේ? නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. එතනට ඇවිල්ලා ඉන්න ඕනේ. එහෙනම් යමෙක් සෝතාපන්න ඵලයට පත් වෙනකොට තමයි පින්වතුනි අන්නේ කරුණ හොඳට හිතෙන්න බැටෙන්නේ. ඇයි? මෙතනින් එහාට මට කාගේවත් සරණක් නැහැ. මෙතනට වැඩිට කෙනා මට භවේ නසා ගන්න ඕනේ. දැන් මට අවදුරටත් මේ භවේ ගිහිල්ල වැඩක් නැහැ කියන තැනට පත් වෙච්ච කෙනා යනවා ගිහිල්ලා ජේසුස් වහන්සේ ගාවට ගිහිල්ලා අහනවා ස්වාමීනි මට භවේ නසන්න ඕනේ පිට වෙන්න පුළුවන්. යේසුස් වහන්සේ කියනවා මොකද්ද මටත් ඕක නසා ගන්න බැරි වුණා තාම මට ඔබට පිට වෙන්න විදියක් නැහැ. ගණදේව ගාවට ගිහිල්ලා හුවත් ඔච්චරයි. ප්‍රොෆට් මොහමඩ් ගාවට ගිහිල්ලා හුවත් ඔච්චරයි. ආපහු ගැර කියලා ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ සරණ හැරෙන්න වෙන සරණක් නැත නේ. අන්න නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන වචනේ පිට වෙන්න ගත්තා. අන්න එතකොට පිංගතුනි තථාගතයන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ විශ්වාසයක් ගොඩනැගිලා යනවා. අන්න ඒකට කියනවා බුද්ධේ අවෙච්ඡ ප්‍රසාදෝ කියලා. අන්න සෝතාපන්නයා බිහි වෙන හැටි. එනම් මේ බුද්ධේ අවෙච්ඡ ප්‍රසාදෝ කියන තථාගතයන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ නොකඩෙන නොබිදෙන සද්ධාවක හිත පිහිටවනවා. ධම්මේ අවෙච්ඡ ප්‍රසාදෝ සංඝේ අවෙච්ඡ ප්‍රසාදෝ කියන තැනට එනවා. ඔන්න ඔය ටික සාර්ථක වෙන උතදී. එහෙනම් මෙච්චර කල් බුදුන්ට පල්ලෙහා අංගයක් දීලා විකෘති ක්‍රියා කර කර හිටපු කෙනා දැන් බුදුන්ට දීලා තියෙන ඉහළම අංකේ. නත්ති මේ සරණං අඤ්ඤං. සරණ කියලා කිව්වෙ පින්විතනි සර නසන හේන් සරණ වෙනවා. සර කියන සැරිසැරීම නසනවා නම් අන්න ඒකයි සරණ කියලා කියන්නේ. එහෙනම් මේ සැරිසැරීම නැතිවීම උදෙසා උන්වහන්සේ හා යනවා මිසක් වෙන කෙනෙක් එක්ක ගිහිල්ලා වැඩක් නැහැ. ඒකයි කියන්නේ නත්ති මේ සරණං අඤ්ඤං. අන් කෙනෙක් එක්ක මට ගිහිල්ලා වැඩක් නැහැ. මේ සරණසන්න ඔබ වහන්සේත් එක්කම යනවා. සරණ යනවා කියන එකේ අර්ථය ඔන්න ඕමයි. එහෙනම් වචන වලින් සරණ යන්න බෑ. ධර්ම අවබෝධයෙන් විතරමයි සරණ යන්න පුළුවන්. වචන වලින් සරණ යන්න බෑ. එහෙමනම් ඔන්න ඔතනට වැටිච්ච කෙනා දැන් මෙතනින් එහාට මොකද කරන්නේ? බුදුන් දීලා තියෙන අංකයක, ධර්මයෙන් දීලා තියෙන අංකයක, සංඝයාට දීලා තියෙන අංකයක, ශික්ෂා පදයන් අංකයක උපදිනවද නැද්ද කියන ඒවා ඔක්කොටම අංකයක දීලා තියෙනවා. ඔය සියල්ලටම අංකයක දීලා තියෙන නිසා සිංහදෙනි මේ කෙනා වැරදි ක්‍රියා කරන්න කැමැත්තක් නැහැ හිතේ. අන්න මෙච්චර කල් ජීවිත විචිකිච්ඡාවක් තිබුණා නම් විචිකිච්ඡාවක් දුර වෙලා ගියා. මේ ලෝකේ තව පිරිසක් ඉන්නවා සිංහදෙනි මේ ලෝකයේ සාරය කියලා අල්ලගෙන ඉවරලා සිල්වෘත පරාමංසනීය කර කර සාර වූ කොටස් උලා කන්න බලන් ඉන්නවා. මම මේ රැක්කා වූ සිල් බලෙන් අහවල් දිව්‍ය ලෝකයේ දිව්‍යාංගනාවක් වෙලා උපදීවා කියලා පතන සිල්වෘත රකින්නයි ඉන්නේ. මම මේ රැක්කා වූ සිල් බලෙන් මගේ දරුවාගේ ග්‍රහාපල දුරු වේවා. මේ දිබ්බා වූ බෝධි පූජාවේ ආනිසංසයෙන් දරුවාගේ ග්‍රහාපල දුරු වේවා. ඔය ඔක්කොම පින්වතුනි සිල් වෘත. ලෝකේ සාරය කියලා අල්ලගත්ත පිරිස මොකද කරන්නේ? වෘත සමාදන් වෙවි. මේ ලෝකේ සාර කොටස් කඩන්න හදන. මගේ ළමයාට විභාගයේ පාස් වෙන්න මම බාරයක් වෙනවා. ඕකත් වෘතයක්. මෙච්චර කල් සිල් වෘත පරාමර්ශනය කර කර හිටපු කෙනා ලෝකේ සාරය කියන දෘෂ්ටියෙන් තමයි ඕක කළේ. දැන් ලෝකයේ නිස්සාර බව දැනගත්ත ලෝකයේ අසාරයි මට මේ ලෝකයෙන් ඇති පළක් නැහැ කියලා දැනගත්තා. එහෙනම් එතනින් එහාට සීලෘත පරාමර්ශනය කරන එක නැවැත්තුවා. සීලබ්බත පරාමාසය කියන සීලෘත පරාමර්ශනය කරන එක නැවැත්තුවා. ඒ නවත්තනකොට සිංහසිනී මේ කෙනාට අවිද්‍යා තෘෂ්ණා යම් ප්‍රමාණයකට නැසපු නිසා මේ කෙනා තුළ සීලයක් පිහිටනවා නොකැඩෙන නොවිදෙන කැළැල් වෙන්නේ නැති. අන්නේ සීලයට කියනවා සිංහසිනී අරියකාන්ත සීලය කියලා. මේ සීලය කියන එක පිහිටන දෙයක් නිසා සමාදම් වෙන දෙයක් නෙමෙයි. සෝතාපන්නයා තුළ තමයි පිංගුදෙනි සීලය කියන එක පිහිටන්නේ. යම් සමාදානං සංවතං සංවරත්තේන සීලං. යම් සමාදානයක් ඇද්ද ඒක වතක්. සංවරත්තේන සීලං. සං කියන අවිද්‍යා තෘෂ්ණා දෙක වරණවනං. වරණව කියන්නේ මොකද්ද? නැති වෙවි යනවා නම් ඒ නැති වෙන මට්ටමට සීලය පිහිටනවා. එහෙනම් සීලය සං කියන එක එකපාරක් වරද්දී සීලය ඒ මට්ටමට පිරෙනවා. දෙවනි පාර වරද්දී සීලය ඒ මට්ටමට පිරෙනවා. තුන්වෙනි පාර වරද්දී සීලය ඒ මට්ටමට පිරිලා හතරවෙනි පාර වරද්දී සීලයෙන් පිරිලා යනවා. එහෙනම් හතරවෙනි පාර වරනකොට සියලුම සං වරලා ඉවරයි. එහෙනම් සීලයෙන් පරිපූර්ණයි. ආංගේ උතුමට කියනවා අරිහතුන් වහන්සේ කියලා. පළවෙනි අවස්ථාවේ අර කොටසක් සීල් වරපු නිසා, මේ සං වරපු නිසා සීලයක් උදා වුණා. අන්නේ උත්තරයට කියනවා සෝතාපන්නය කියලා. එහෙනම් පින්වතුනි සීලය කියන එක පිහිටන්නේ සෝතාපන්නයෙක් තුළ විතරයි. එහෙනම් ඔබ අද ඉඳලා ඔය සීල් ගන්නවා කියන වචනේ කතා කරන්න එපා. ඒක වැරදි වචනයක්. ඔබ සමාදන් වෙන්නේ සිල් නෙමෙයි, ඔබ සමාදන් වෙන්නේ ශික්ෂා පද. එහෙනම් ඔබ හරියට වචනේ කිව්වොත් හොඳයි, නොකිව්වක් කමන්නේ. අර්ථය ඔළුවේ තියාගන්න. අර්ථය මොකද? සිල් ගන්නවා කියලා නෙමෙයි පින්වතුනි කියන්න ඕනේ, ශික්ෂා පද සමාදන් වෙනවා. සීල සමාදානය කිව්වොත් වැරදි. සීලය කියන එක සමාදන් වෙන්න බෑ. සමාදන් වෙන්න පුළුවන් ශික්ෂා පද. මේ මං කියන ඒවද? නෑ, තථාගතයන් වහන්සේ කියන දේවල්. ධර්ම ස්වාමී තථාගතයන් වහන්සේ කියන දේවල් විතරයි මම මෙතන කතා කරන්නේ. එතනින් එහාට ඒවා කතා කරන්නේ නැහැ. කාලීන බණ කියන්නේ නැහැ නේ මම. නිවන් දකින්න බණ විතරයි කියන්නේ. එහෙනම් දැන් මේ සංවරණ මට්ටමට පින්වදින සීලය පිළිපදිනවා. එහෙනම් මට දැන් ඔය කියන්නේ ඔබ පොයේට සීලයක් ඔය පොයේට ශික්ෂාපදයක් සමාදන් වුණාම ඕක කැඩෙන්න පුළුවන්ද බැරිද? කැඩෙන්න පුළුවන්. හැබැයි සෝතාපන්නයාගේ සීලය කැඩෙනවද, බිඳෙනවද, පළුදු වෙනවද? නැහැ. දැන් දැන් එහෙම වෙන්න හේතුවක් නැහැ. ඇයි? ඒ මට්ටමට සංවරණු නිසා ඒ මට්ටමට සීලය පිහිටන. ඊළඟ මට්ටමට සංවැරුවට පස්සේ සකදාගාමි උත්තමයාට ඒ මට්ටමට සීලය පිහිටනවා. ඊළඟ මට්ටමට සංවැරුවට පස්සේ අනාගාමි උත්තමයාට ඒ මට්ටමට සීලය පිහිටලා හතරවෙනි ආකාරයට සියලුම සංවැරුවට පස්සේ මොකද වෙන්නේ? සීලය පරිපූර්ණ වෙලා අරිහතුන් වහන්සේ ලෝකෙට පහළ වෙනවා. එහෙනම් ඔන්න ඔය ක්‍රමවේදයට තමයි තියෙන්නේ සීලය කියන එක ඇදෙන්නේ. එහෙනම් දැන් මෙතර කාල සිල් වෘත පරාමර්ශනය කර කර ලෝකෙ කෑලි කඩන්න හදපු කෙනාට මේ ලෝකයේ කිසි සාරයක් නැති බව අවබෝධ වෙලා මොකද වුනේ? සිල් වෘත පරාමර්ශනේ නතර වුණා. දැන් ආර්යකාන්ත සීලයේ පිහිටලා ඉන්නවා. ඔන්න ඔහම තමයි පින්වදනේ සෝතාපන්නයා කියන කෙනා මේ ලෝකෙට බිහි වෙන්නේ. එහෙනම් දුක දකින්න ඕනේ, දුකට හේතුව දකින්න ඕනේ, දුක නැති කිරීම දකින්න ඕනේ, දුක නැති කරන මාර්ගය දකින්න ඕනේ. ඔන්න ඔය ටික හරියා කරව දැකගත්තා නම් අන්නේ පුද්ගලයා පින්වදනේ සෝතාපන්න වෙනවා. මොකද ඔය ටික දැකගත්ත කෙනා මේ ලෝකේ ආහාර බව මනාකොට වටහාගෙන ඉවරයි. එහෙනම් ආපහු සැරයක් පස්සට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න පින්වදනේ ඔය දුක් තුනේ තියෙන ස්වභාවය මොකද? දුක් තුන දැකගත්තා නම් එතනින් එහාට තමන්ගේ මේ ගමන ඉවර කරගත්ත හැකි. ආරම්භෙට තියන් දෙන්න ඔන්න ඔය දුක් තුන දැක ගන්න. එහෙනම් ඔය දුක් තුන දැක ගත්තා නම් පින්වදනි එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙකුට තව දරුවෙක් ඕනේ නැද්ද? එක දරුවෙක් නිසා පෙළෙන අම්මා කෙනෙක් තව දරුවෙක් පතනවා කියලා කියන්නේ අවබෝධ වෙලා නැහැ මේ දහම. එක වාහනයක් නිසා පෙළෙන මහත්යෙකුට තව වාහනයකුත් ඕනේ, ඒකත් එක්ක අරන් යන්න පිටිපස්සෙන් ඇදගෙන යන්න කියනවා නම් මේක අවබෝධ වෙලා නැහැ. හේතුව මොකද්ද? දුකින් නිදහස් වෙන්න මේක කරන්නේ මොකද්ද? තව තව දුක් එකතු කරගන්න. එකකට හේතු සපේ සපේ ඉන්න ගමන් අනිකටත් හේතු සපයන් වෙනවා ඊට පස්සේ. එහෙනම් අතෑරීම නොවැල්ම විදීම නෙමෙයිද පින්වතුනි නාත? මේ දුකෙන් නිදහස් වෙන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? අතෑරීම නොවැල්ම විදිලා යන්නේ. එහෙනම් දැන් ඔබට තේරෙනවා නේද පින්වතුනි මේ රූප කියන ඒවා අනාතයි කියලා. රූපයකට හිත වැදගත්ත කියලා කියන්නේ පින්වතුනි රූප නිසා අනාතත්වයට පත් වෙනවා. අනාතෙන් අනාතයට කියලා සසර ගමනේ අනාතයක් කියන්නේ. ඉතින් අර දරුවන්ට උගන්වන්නේ යන්නේ මොකද්ද මේ රූප කියන ඒවා? හරි සාරයි පුතේ. රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ට රූප මොනවාරි ගමන්නේ පුතේ. ඔය රූප හරි සාරයි ඕක උලාකකා හිතහන් කියන. පුතේ වේදනා හරි සාරයි වේදනා උලාකකා හිතහන් කියන. සංඥා හරි සාරයි සංකාර හරි සාරයි විඥාන හරි සාරයි පුළුවන් තරම් මේවා උලාකකා හිතහන් කියන තමයි කියන්නේ. ඔය උලාකකා ඉන්න ළමයා වරුදු වෙලාට පස්සේ අන්තිමට මොකද වෙන්නේ? ඒක අර මහ දුක්ගොන්නකට වැදි වෙලා ඒකත් දුක් විඳිනවා ඔබ වගේ. ඉතින් තමන්ගේ අහිංසක දරුවට පින්වදිනේ මේ නිදහස ලබලා දෙන්න නම් මේ සද්ධර්මය අවබෝධ කරලා දෙන්න. විශේෂයෙන්ම මම කියන්නේ මේ කාලේ තරුණ තරුණියන්ට මේ සද්ධර්මයේ තේරිලා පැවිද්දට එනවා ඕගාල. එක දේශනාවක් විවෘතවට 10කට අධික ප්‍රමාණයක් ඇවිදලා පැවිද්ද අපි ඒකසා කරනවා. ඔය අතරින් සමහරුන් දෙමාපියන්ගෙන් හම්බින්නේ නැහැ අවසර. සමහර දරුවෝ දෙමාපියන් අරගෙන ඇවිල්ලා ඉතින් කියනවා නේ මගේ තාත්තට මේක තේරුම් කරලා දෙන්නක මට පැවිද වෙන්න ඕනේ. එහෙම අවස්ථාවලත් ඕනේ තරම් තියෙනවා. මොනව කරන්නද දෙති? බුදුහාමුදුරුවෝ විනය නීතියක් පනවලා තියෙන හින්දා හොඳයි. බුදුහාමුදුරුවෝ විනය නීතියක් පනවලා තියෙන හින්දා අර දරුවාගේ නිවනෙදී නැහැ කරන්න දෙයක් නැහැ. තාත්තල ධම්ම අවබෝධ වෙනකන් දරුවාට නිවන් දකින්න බෑ. පොඩි අසාධාරණයක්ද ලෝකෙ තියෙන්නේ. අම්මට ධම්ම අවබෝධ වෙන්නේ නැතුව දරුවාට නිවන් දරුවාගේ නිවන් දැහිලා දරුවාට නිවන් දකින්න දෙන්නේ නැහැ. ඇයි? මට මට තේරෙන්නේ නැහැ බලු. උඹට තේරෙන්න වැඩක් නැහැ. ඉදා මට තේරෙන්න කන්නේ බලන්න මොන තරම් අසාධාරණ ලෝකයක්ද කියලා. ඒක ආයෙත් හිතන වෙන්නේ නැහැ. ඉතින් අපි හරි අම්බ කරගත්ත ධනිය මේ අර ගොඩක් හම් කරලා දීලා තියෙන්නේ මුන්ට මේ යන්නේ මොකටද මේ මහාන වෙන්නේද? එහෙම හිතෙන වෙන්නේ. තමන් හරි හම්බ කරගත්ත ධනිය තියෙනවා නම් ওই ධනිය සාරය කියලා හිතෙනවා නම් පින්වදින තාම ධර්මයේ බිඳු මාත්‍රයකට අවබෝධ වෙලාද? ওই ධනිය හරි සාරයි නම් ඉතින් එළිය දාලා යන්න බැරිය. මොකටද ඔක ඩිග්බොක් අස්සේ ගහගෙන ඉන්නේ? හොරු අරය යන හින්දා නේද? එදී යම හොරු අරය යනවා නම් ඕකේ තියෙන සාරය මොකද්ද? වතුර ගහගෙන යනවා ගින්නද පිච්චිලා යනවා නේද? එහෙනම් ඕකේ තියෙන සාරය මොකද්ද? අවේගෙ ගන්න හදනව නේද මරලා හැර. තමන්ගේ ඉඩමක් විකුණලා ලෝකෙට කියනවා මං ඉඩමක් විකුණුවා දැන් ගෙදර තියෙනවා ලක්ෂ 25ක් කියලා. පෙති ඉතුරු කරගත්ත හැයිද ඔබේ? ඔබගේ පෙති පෙති පෙති ගගහ ඔබ මරන්නේ ඇවිදලා වෘති කැවිදෙන්න. ඔය ලක්ෂ 25 රයි යන්නේ. මේ ලක්ෂ 25 සාරයි නම් මොකද ලෝකෙට කියන්නේ දැන් අපේ ගෙදර ලක්ෂ 25ක් තියෙනවා. එනම් පිළිගන්නේ තමන්ගේ දරුවන්ට මහා බයක් නෙවෙයි දෙන්නේ. උදේ අපි ගාව දින මහා දනස්කන්ධයක් උඹ අද ඉඳලා බය වෙලා බයෙන් කැටි අරගෙන ජීවත් වෙනවා. සිකියුරිටි ගාඩ්ලා පහ දෙනෙක් විතර ගනි පුතේ අරගෙන උඹ ඇද්දේට වෙලා හිටපන්. එයි නැත්නම් උඹට වෙලිතියයි. මොකද්ද පිළිගන්නේ මේ ජීවිතේ දේරුව? තුන් සිවුරයි පාත්‍රේ ගත්ත මහා උත්තමේ රුක්ෂ මූලයක් අරද වෙලා ඉඳගෙන දැහැම් භාවනාව යෙදෙනවා මේ භව ගමන කෙලවර කර ගන්නවා කියන උත්තාන වීර්යේ. ඒ උත්තමයට නැති වෙන්න තියෙන මොකද්ද? තුන් සිවුරයි පාත්‍රේ. ඕක ගන්න ඉන්නේ මොකද ඉතින්? මොකාරද තුන් සිවුරයි පාත්‍රේ? ඇඳලා දිරකට වෙලාගේ සිවුරයි. වේලිලාගේ පාත්‍රේ කිය අපේ තියාගෙන මහා උත්තමේ නිවන් දකින්න වෙර වීර්ය වැඩමයි. බයකුත් නැහැ ශෝකෙකුත් නැහැ. මහා උජාගේ වාහනේ අනේක යන මොහොතක් මොහොතක් ගානේ පිළිපිලි පිළිපිලි උගේ ජීවිතේ ගත කරා. හැබැයි අර මුලා දෘෂ්ටියක ඉන්නේ කාට අර වික්ෂුන් වහන්සේ දිහා දැක්කහම පේන්නේ මොකද්ද? අයියෝ මේ හාමුදුරුව විඳින දුක. අර මුලා දෘෂ්ටියේ ඉන්නේ කාට හිතෙන්නේ මොකද්ද? අර හාමුදුරුව දුක් විඳිනවා කියලා. පින්වදනි සියලුම ධනය අතහැරලා තමයි අපි මේ ගමන යන්නේ. ධනය අතාරින වෙලාවේ තමයි පින්වදනි මහා ශාන්තියක් හිතට දැනෙන්නේ. වාග්ගේ මෘතකම් වලින් පිරීලා ඉඳද්දී ඒක බින්දු මාත්‍රයක්වත් සැලකුවත් තිබුණේ නැහැ ජීවිතේට. ඒ සියලු වාග්ගේ මෘතකම් අතහැරලා සියලු දේ සාසනයට පූජකලාට පස්සේ දැනෙච්ච ප්‍රීතිය කොච්චරද කියලා ඔබ පූජ කරපු දවසට තේරෙයි. සියලුම වාග්ගේ වලින් ඔබ නිදහස් වෙලා තුන් සිවුරයි පාත්‍රය අරගෙන රුක්ෂ මූලිකට යන අවස්ථාවක් ඔබට දවසක ජීවිතේ උදා වුණා මට උදා වෙනවා වගේ. ඔබ තරම් වාසනාවන්තයෙක් මේ ලෝකේ නැහැ. මම ඒකයි කියන්නේ ධර්මයයි ඔබයි හදන ආරාමේ තියෙන තනි කරම මේ ඉන්නේ. එතන පැවිදි වෙන සියලුම පින්වතුන් ඒ කාන්තේම පින්වතුනි නිවන අරමුණු කරගෙන එන පිරිස. වෙන කිසි දෙයක් නැහැ නිවන් දකින්න අයද විතරමයි එතන ආරාමේ උරුම වෙලා තියෙන්නේ. එක වේලකින් දන් වළඳන පිරිසක්. එක වේලයි දන් වළඳන. මේකෙන් කියන්නේ ලෝක සම්මතේ එක වේලකින් වළඳන්න ඕනේ කියලා. දූතාංග තියෙනවා පින්වතුනි ඒ තෙලෙස් දූතාංගයන්ගේ යම් යම් දූතාංග සමාදන් වෙලා Tamanට කරන්න පුළුවන් උපරිමෙන් මේ නිවන සාක්ෂාත් කරගන්න වැඩ පිළිවෙලකින් මහා වීරිය තමයි එතන ඉන්නේ. ඒකයි මම කියන්නේ තරුණ තරුණියන්ට විශේෂයෙන්ම ඔන්න උඹට අවස්ථාවක් තියෙනවා තමන්ගේ නිවන සාක්ෂාත් කරගෙන මේ භව ගමන ඉවර කරගන්න මෙතනින්. එහෙම නැත්නම් පින්වතුනි ඔබගේ අම්මා ගියේ පාරේ ඔබගේ ආච්චි අම්මා ගියේ පාරේ ඔබට යන්න පුළුවන්. ඔබගේ ඔය තරුණ දරුවෙක් අද ගෙදර ගිහිල්ලා තමන්ගේ අම්මගෙන් ආච්චිගෙන් අහලා බලන්න ආච්චි අද සතුටින්ද ඉන්නේ? ආච්චි අද පෙළෙනවාද නැද්ද? අම්මගෙන් අහන්න අම්මේ පෙළෙනවාද නැද්ද සතුටින්ද ඉන්නේ? එහෙනම් පින්වතුනි ඔය ආච්චි අවුරුදු 70ක් ගිහිල්ලා තෙලෙනවා නම් අම්මා අවුරුදු 50ක් ගිහිල්ලා තෙලෙනවා නම් අම්මයි ආච්චි ගිය පාර හරිද? අම්මයි ආච්චි ගිය පාර හරිද? නෑ. එහෙනම් පින්වතුනි ඔබත් ඒ පාරේ යන්නේ ඇයි? මේව හොඳට තේරුම් ගන්න. ඔය තරුණ ජීවිතේ මුදලාල්ලට හමුරවන්න එපා. ඔය හල්ලි ගොල ටිකක් ඔබගේ අතට හම්බුනාම ඔබ කාල බීලා සැනසෙනවා. ඔබට තේරෙන්නේ නෑ ඔබගේ ජීවිතේ යනවා. අන්තිමට ඔබ වයසට ගිහිල්ලා ඉවර වෙලා ඔතනින් මැරිලා යනවා. මැරිලා ගිහිල්ලා බල්ලෝ බදල් වෙනවා. ඔබගේ ජීවිතේ ඔතනින් ඉවරයි. නිවන් දකින්න පොඩි අවස්ථාවක් උදා වෙලා තියෙන පිංගතනි. ඔබට දැන් අවුරුදු 20යි නම් මේ වෙලාවේ මෙතන ඉන්න පොඩිම කෙනාටත් අවුරුදු 10යි නම් 10 ඉඳලා අවුරුදු 60 විතර වෙනකන් කාලයක් විතරයි ඔබට තියෙන මේක කරගන්න. එදෙනින් එහාට ඔබ ඉවරයි. ඔබ හිතලා බලන්න ඔබගේ ජීවිතය ඔබ ලබා ගත යුත්තේ මොකද්ද කියලා. වීර්යවඩලා මේ භව ගමන කෙලවර කරගන්නවද? එහෙමත් නැත්නම් ඔය කුණු ජීවිතේ ගත කරලා මැරිලා බල්ල බදල් වෙනවද කියලා. තීරණේ තියෙන්නේ ඔබගේ අතේ. මහා වීරයෙක් වෙනවද නැත්නම් දුබලෙක් හීනෙක් දීනෙක් වෙලා ඉඳගෙන මැරිලා බල්ල බදල් වෙනවද කියලා. සිංහදින කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ මං දෙවි කෙනෙක් වෙනවා කියලා. ඔබ හිතන්න එපා දේවත්වය කියලා කියන්නේ සාරතනක් කියලා. කස පාරවල් 10ක් ඔබට ගහද්දි ඔබට කියනවා එක ඉල්ලීමක් ඉල්ලපන්. ඒ ඉල්ලීම ඉල්ලුවොත් ඒ ඉල්ලන ගාන විතරයි ගහන්නේ කියන. ඔබ ඉල්ලන්නේ කස පාරවල් කීයක්ද? ඔබ ඉල්ලන්නේ කස පාරවල් කීයක්ද? එතකොට කස පාරවල් 10ක් ගහනවා. ඒ ගහනකොට ඒක කියනවා ඉල්ලීමක් ඉල්ලුවොත් ඒ ඉල්ලන ගාන විතරයි ගහන්නේ. දැන් ඔබ කස පාරවල් කීයක් ඉල්ලනවද? කීයක් ඉල්ලනවද? 10 ඉල්ලනවද? කීයක් ඉල්ලනවද? එකක්වත් නැහැ. ඔබ ඉල්ලන්නේ බින්දුවක්. ඒකට මොලේ තියෙන ඔබ නිවන් දැකලා මේක කෙලවර කරගන්නේ නැතුව දිව්‍ය ලෝක අහනවා. ඒක හරියට තේරුම්දෙනි. මේක නිසා දුක් විඳින මට දිව්‍ය ලෝකයක්වත් දීයන් කිව්වා කියන්නේ මොකක්ද හරියට? හත පාරවල් 10ක් ගහනකොට අනේ 10ක් ගහන්න එපා 8ක් ගහන්න බැරිද? ඒක තමයි කියන්නේ බින්දුවේ අවබෝධයෙන් නෙමෙයි මේ වැඩ කරන්නේ. කවුරු හරි ගිනි ගෙඩියක් දුන්න ගමන් ඒ ගිනි ගෙඩිය කා ගන්නවා 8ක් ගන්නවා. හා අපි දැන් දිව්‍ය ලෝකයන් කියලා ගිනි ගෙඩිය දුන්න ගමන් මොකද වෙන්නේ? ඔය ගිනි ගෙඩිය කාගෙන චෛත්‍ය වටේ පූජා පවත්ව පවත්ව මොකද කරන්නේ? මම මේ චෛත්‍ය පූජාවට දාලා හන්නම එහෙම නෙමෙයි. ඒව මහා බොහෝම ශ්‍රේෂ්ඨ වැඩ. ඒවට ගරහනවා නෙමෙයි මම මේ කියන්නේ. කියන්න ඕන නිසා කියන්න ඕනේ. ඒක නිසා බෝධි ප්‍රාකාර වටේ යමි මොකද කරන්නේ? පින්කම් කරනවා. මක් කරන්න? කස පාරවල් 8ක් ගන්න. එහෙමද? දිව්‍ය ලෝකේ කියන්නේ කාම සුගතිය. කාමෙන් සංතරපණය වෙනවා දිව්‍ය ලෝකේට. දිව්‍යාංගනාවක් පහළ වෙනකොට දෙවිවරු සලිත වෙලා යනවා, අඬා වැළපෙනවා. අනේ මට ඒකව ගන්න තියෙනවා නම් කියන්නේ මොන පිළිමන්ද කියලා හිතලා බලන්න. බුදුහාමරයි කාලේ හිටියා කුෂ්ඨ රෝගී කාන්තාවක්. ඒ කාන්තාව ඉන්න හරියකින් මිනිස්සු යන්නේ නැහැ. ඒ කාන්තාව දැක්කම ඇස් දෙකත් නිදා ගන්න සයිස් එකක් තියෙනවා. ඒ තරම් මහ ජරාවට කුස්ත හැදිච්ච ගෑණියක්. සාස්ත්‍රුන් වහන්සේගේ කරුණාවට ලක් වුණා. සාස්ත්‍රුන් වහන්සේ එතනට වඩලා ඒ වෙලාවේදී පිටුදෙනී ආනන්ද හාමුදුරන්ට සාස්ත්‍රුන් වහන්සේ කියනවා, ආනන්ද ඔය කාන්තාවට බුද්ධ ශරීරය පෙන්වන්න. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ කියනවා, මෑණියනි මේ බුද්ධ මේ තථාගතයන් වහන්සේ මේ ඉන්නේ, මේ බුද්ධ ශරීරය දිහා බලලා හිත පහදව ගන්න. අර කාන්තාව මොකද කරන්නේ? වේවුලට දෑතකින් යුක්තව ඉන්න මේ කාන්තාව උඩින් ඉඳලා පල්ලෙහාට යනකම් බුද්ධ ශරීරය දිහා බලනවා. ටික දුරක් යද්දී කුලප් වේලාපු ගවදෙනෙක්ගේ හැටිලා ගෑණි මැරෙලා වැටෙනවා. අර ඒ වෙලාවේ හිත පහදව ගත නිසා පින්ගදෙනි ගිහිල්ලා එළියෙම දිව්‍ය ලෝකේ තාදු මහා රාජිකේ රාජ්‍ය හතර මැද්දේ මහ දිව්‍යාංගනාවක් වෙලා පහළ වෙනවා. මේ පහළ වෙන වෙලාවෙම අර රජවරු හතර දෙනා දිව්‍ය ලෝකේ ඉන්න ඵලිත වෙලා යනවා. මේ කාන්තාව දැකලා අනේ මට හම්බ වෙනවන එක පාර දුවගෙන ඇවිදිලා අර හතර දෙනාම එක පාර මෙයාව අල්ල ගන්නවා. අනේ මට දෙන්නකෝ, මෙයා නැති වුණොත් මට ජීවත් වෙලා වැඩක් නැහැ. ඔය දිව්‍ය ලෝකේ සම්පත්තිය ඇති ඵලේ මොකද්ද කියන්නේ? දිව්‍යාංගනාවක් දැක්කහම ඵලිත වෙලා යනවා නම් දිව්‍යාංගනාවක් ලබා ගන්න අඬනවා නම් දෙවිවරු මොකටද ඔය දිව්‍ය ලෝකේ ඔබට? මේ දිව්‍ය ලෝකෙට ගරහනවා නෙමෙයි පිඟුදින නිවනේ තියෙන ශාන්ත ප්‍රණීතකම පැහැදිලි කරලා දෙනවා. නැත්තම් අසත්පුරුෂයෝ කියයි අපි නිවන මේ දිව්‍ය ලෝකවලට ගරහනවා කියලා. අසත්පුරුෂයෝ හැමදැනම බලාගෙන ඇදිනේ පහර ගහන්න මේ ධර්ම දේශනාවල. නිවන් දකින්නට කැමති නෑනේ පිරිස. මාරපාක්ෂික බලවේගත් එක ජීවත් වෙන පිරිස ඉන්නවනේ. නමුත් ඔබට පෙන්වලා දෙන්නේ පිංගුදින දිව්‍ය ලෝකයක් කියන්නේ සැප තියෙන තැනක් කියලා හිතන්න එපා. දිව්‍ය ලෝකේ ඉන්න දෙවි කෙනෙකුට දිව්‍යාංගනාවක් ඉන්නවද නැද්ද? එහෙනම් ඒ දිව්‍යාංගනාව නිසා පෙළෙනවද නැද්ද? ඔන්න දිව්‍ය ලෝකයේ දුක පනවන හැටි. දිව්‍ය ලෝකයේ දුකක් නැහැ කියලා කියන්න බෑ කාටවත්. මේ දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන ওই දුක් තුන පිංගුදින මෙහෙ විතරක් නෙමෙයි. මේ 31 ලෝක ධාතුයිම කියන නිසා තමයි තථාගතයන් වහන්සේ කිව්වේ දුක්ඛෝ ලෝකේ පටිච්චිතා. මේ ලෝකේ දුක මත බෙහෙතලා තියෙනවා. එහෙනම් මේ ලෝකයේ කව මොන දේ ගත්තත් පිංගුදින දුක මතයි බෙහෙතලා තියෙන්නේ. දිව්‍ය ලෝකෙලට දිව්‍යාංගනා දෙවිවරුන්ට ගෙවල් නැද්ද? විමාන? එනගේ විමාන නිසා තැවෙන්නේ නැද්ද ඒ අය? විමාන නිසා පෙලෙන්නේ නැද්ද? ඒ විමානේ ඉඳලා පවත්වාගෙන යන්නේ එහෙම කටයුතු කරන්නේ නැද්ද? දිව්‍ය ලෝකෙල ඉන්න දෙවියන්ගේ ශරීරයක් නැද්ද? තියෙනවා. ඔය ශරීරයේ ඔහොම ඉරිදිමත්ව දීප්තිමත්ව වර්ණවත්ව තියාගන්න ඒ අය සංඛාර කරන්නේ නැද්ද? එහෙනම් පිළිතුරු සත්ව දේවේන්ද්‍රයා මොකද පොල් මේ මහ පොළොවට ඇවිල්ලා මහා ආකාශෙම මහ රහතන් වහන්සේට බලින් දම්පූජ කරන්න හදන්නේ ඒ කාට? දිව්‍ය මේ කය නිසා පෙළෙන හින්දා නේද? ඔව්ද නැද්ද? සක්‍ර දේවීන්ද්‍රයා දෙදෙව්ලොවට අධිපති සක්‍ර දේවීන්ද්‍රයා මනුෂ්‍ය ලෝකෙට එනවා. අනේ ස්වාමීනි, ඔබ වහන්සේලාට දම් පූජ කළා, මට වඩා ඉරිදිමත් දීප්තිමත් වර්ණවත් දෙවිවරු දැන් එහි ඉන්නවා. අනේ ස්වාමීනි, මටත් ඒක ගන්න ඕනේ, මමනේ ලොක්ක දිව්‍ය ලෝකේ. එහෙනම් කය නිසා පෙළෙන්නේ නැද්ද? පෙළෙන නිසා නේද ආවේ? අනේ ස්වාමීනි, මට දන් ටිකක් පූජ කරන්න දෙන්න. ඔය කය පවත්වාගෙන යන්න බැරි වුණාම ඔතනින් චුත වෙන්න යනකොට පෙළෙනවද නැද්ද? පෙළෙනවා. ඒක නිසා නේද බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා කිව්වේ ස්වාමීනි මම චුත වෙන්න යන්නේ. ඒ වෙලාවේ සාත්‍රුන් වහන්සේ සද්ධර්මයේ දේශනා කරනවා. ඒ දේශනාව අහගෙන ඉන්න වෙලාවට පින්වතුනි සක්‍ර දේවේන්ද්‍රයා දිව්‍ය තත්වෙන් චුත වෙලා නැවත දිව්‍යමය වෙලා ඒ වගේම සක්‍ර දේවේන්ද තනතුරේම පිහිටනවා. තාතරුන් වහන්සේගේ ධර්මයේ බලයෙන් චුත වෙන්න ගියේ. චුත වෙලා අපාය පැත්තට යන්න නැඹුරු වෙලා තිබුණා. තාතරුන් වහන්සේගේ දේශනාව අහගෙන ඉන්නකොට ඒකට හිත පහද වෙන කටයුතු කළ මොකද උනේ? අර සක්‍ර අඩ්ඩවෙන් මිදලා නැවත සක්‍ර අඩ්ඩවයකම උප්පත්තිය ලැබුණා. අන්න ඒක නිසා තමයි පිටකදී මගේ ශාස්ත්‍රුන් වහන්සේට ලෝහිත පත්තන්නිකා රෝගේ හැදිලා ලේ බඩේ යද්දි භික්ෂුන් වහන්සේලා දකිනවා බොහෝම ලස්සන ප්‍රියකරු මූණක් තියෙන මිනිස්සෙක්. උන්වහන්සේගේ පිට වෙලා ගිය ඒ ලේ මිශ්‍ර අසූචිය හිස මුදුනේ තියාගෙන අරගෙන යනවා. භික්ෂුන් වහන්සේ ලහනවා ස්වාමීනි අර මහා ජව සම්පන්න ලස්සන තරුණේ ඔබ වහන්සේගේ පිට වෙලා ගිය ලේ මිශ්‍ර මල පුත්‍රය හිස මත තියාගෙන අඳින්නේ කවුද? අන්න ඒ වෙලාවේ සාත්‍රුන් වහන්සේ කියනවා මහණෙනි ඔය තමයි සක්‍ර දේවේන්ද්‍රය. එදා සක්‍රත්වයේ අහිමි වෙලා අපායට යන්න මේ පැත්තට නැඹුරු වෙලා හිටපු වෙලාවේ මගේ ධර්ම දේශනා අහලා මාගාව නැවිදිලා හිත පහදවාගෙන නැවත සක්‍ර පදවිය ලැබුවා. ඒකේ යුතුකම තමයි ඔය ඉටු කරන්නේ කියලා. එහෙනම් හිඟුතරි දිව්‍ය ලෝක පතන්නේ මොකටද? බ්‍රහ්ම ලෝකයේ පෙළෙනවද නැද්ද? ඉතින් එහෙනම් පින්වතුනි මේ කාම ලෝක අනාතයිද නැද්ද? රූප ලෝක අනාතයිද නැද්ද? අරූප ලෝක අනාතයිද නැද්ද? සීල ලෝක අනාතයිද නැද්ද? එහෙනම් ආයි මොනවද ඔහි ගන්න තියෙන ඔය ලෝකවල? මොනවට අල්ලන්නද ඕවා? එහෙනම් කාම ලෝක අනාතයි, රූප ලෝක අනාතයි, අරූප ලෝක අනාතයි, සීල ලෝක අනාතයි. අනාතෙන් අනාතයි පින්වතුනි මේ සසර ගමනේ මහා අනාත්‍ය රැලක් මේ ඉන්නේ. මේ අනාථයන්ට නාත වෙන්න තමයි අනාථනාද ධර්මයේ කතා කරන්නේ. අනාථනාථයන් වහන්සේගෙන් ගත්ත මේ ධර්මයේ මනාකොට තේරුම් අරගෙන මේක කෙලවරක් කරන්න ආත්ම වංචාව කරගන්න නැතුව තා අපි දැන් ඇහුවනේ අපි කරගන්නවෝ කියලා ගෙදර ගිහලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. මලොත් තේරෙයි මේ කියන එක. උජාරුවේ මුදුන වගේ හිටියට වැඩක් නැහැ. ඔය අපි ඔය යන් ඔය යම් යම් වැඩ කරගන්න ඔය ආරාම ආසිත වැඩ කරගන්න මිනිස්සු අතරට යනවා. හරි උජාරුවෙන් ඉන්නේ. උන්ට වඩා කවුරුත් නැති මට්ටමේ ඉන්නේ. ඇස් දෙකට පේනවා පිඟුතුනි මුම් මැරිලා අපාගත වෙනවා කියලා. ඒවට හරි මුදුන හරි ලොක්කෝ ඉතින් අපි හිත පාත් කරගෙන අහගෙන ඉන්නවා කියන ඒවා. කෙලින්ම මැරිලා අපාගත වෙනවා කිසි කතාවක් නැහැ. ඒව හොඳට පේන්න තියෙනවා. බහ අලු කරන හැටි පේනවා. බහ අලු කර කර බහ අලු කර කර වැඩ කරනවා මුදුන වෙලා. ඉතින් හොඳට පේනවා පටිච්ච සමුප්පාද දහම් න්‍යායවල මේක මැරෙන්නේ විතරයි වනේ මැරිච්ච ගමන් බල්ලේ. ආයි අහන්න දෙයක් නැහැ. ඒකයි කිව්වේ යමෙක් මේ ධර්මයේ දකින්නවා නම් හෙතෙම පටිච්ච සමුප්පාදය දැක ගන්න ඕනේ කියන. පටිච්ච සමුප්පාදය දැක්කේ නැත්නම් ධර්මයේ දකින්නේ නැහැ කිසිම කෙනෙක්. මේ පටිච්ච සමුප්පන්නෝ පේනවා මේ මිනිසුන්ගේ ජීවිත ගත වෙලා යන හැටි. ඒක නිසා පිංගදිනේ ඔබගේ මුදුන්කම ඔබ තියාගන්න. ඔබගේ ජීවිතේ මහා අඳුරක තියෙන්නේ. කොයි මොහොතේ ඕක වැළඳිලා යයිද දන්නේ? අන්නේ වැළඳෙන වෙලාවෙදී ඔබට මහ විනාශයක් සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ ටික අවබෝධ කරගත්තා නම් පින්වතුනි මෙතනින් එහාට ඔබට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ටික මනාවට අවබෝධ කරගත්තා නම් පින්වතුනි ඔබට මෙතනින් සුගතිය උදා වෙනවා. සුගතිය කියලා කිව්වේ මොකද්ද? නිවන හැරෙන්න වෙනනම් ගත්තියක් නැහැ සුගති වෙන්නේ. හොඳට තේරුම් ගන්න මේ කීපටි. ආත්ම වංචාවට අහු වෙන්න එපා. බණ ටිකක් අහලා ගෙදරේ දැන් මෙච්චර කල් ආත්ම වංචාවද නෑ. මෙච්චර කලොත් බණ හැවුවනේ හාමුදුරන් වහන්සේලා ඕනි තරම් බණ කිව්වා. බණ ටිකක් අහනවා ගෙදර යනවා ඔහේ තමන්ගේ වැඩේ කරගන්නවා. ආත්ම වංචාව ඔය ආත්ම වංචාවට අහු වෙන්න එපා. දැන් මේක කරන්න පටන් ගන්න. පටන් ගන්න තැන් හදලා තියෙන ඉන්න තමයි කිව්වේ ඇවිල්ලා පටන් ගන්න. විශේෂයෙන්ම තරුණ තරුණියන්ට මං කියන්නේ ජීවිතේ නිකන් විනාශ වෙන්න දෙන්න එපා කාලේ. ඔබ වගේ විශාල පිරිසක් ඇවිදලා ඒක කරගන්න. මහා වීරයෙන් යුක්තව ඉන්න පිරිසක්. ඒ අය මේ වැඩේ කරගන්නේදී ඔබ ලෝකේ උලාකතා හෙළියොත් එහෙම ඔබට වෙන්නේ මොකද්ද කියන එක ඔබ හිතලා බලන්න. බුද්ධ සාසනය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. බුද්ධ සාසනය කියලා හිතන් ඉන්නේ තාප්පය, සෛත්‍යය, ඔය විහෙරක් ඕවා තමයි බුද්ධ සාසනය කියලා හිතන් ඉන්නේ. ඔව බුද්ධ ශාසනය නෙමෙයි පිළිවෙලේ බුද්ධ ශාසනයේ තියෙන සියුම් කොටසක් විතරයි ඔය. බුද්ධ ශාසනය කියලා කියන්නේ මොකද්ද? සබ්බ පාපස අකරණ. ඔබ සියලු පාපයන් අකර්මන්නේ කරන්න සූදානම්. සියලු පාපයන් අකර්මණ්‍ය කරපු උත්තමයාට කියන්නේ මොකද්ද? අරිහතුන් වහන්සේ කියලා. එහෙනම් මේ මොලේ සම්බුද්ධ ශාසනය කියන්නේ අරිහතුන් වහන්සේ නෙමෙයිද? ඒකට ඔබ ලෑස්තිද? කෝ කුසල උපසම්පදා, කුසල ධර්මයන් උපසම්පදා කරගෙන කුසල ධර්මයන් වැඩි දියුණු කරගෙන හැදෙන්නේ කවුද? අරිහතුන් වහන්සේ. ඔබ ඒකට ලෑස්තිද? සචිත්ත පරියෝ දසනම්, මේ චිත්ත පරයය මනාකොට දමනය කරගත් උත්තමයා කවුද? අරිහතුන් වහන්සේ. එහෙනම් පින්වත්නි, අරිහතුන් වහන්සේ නමක් බවට පත්වීම නෙමෙයිද සම්බුද්ධ ශාසනය කියන්නේ? එහෙනම් ඉතින් දැන් මොකද්ද මේ කරන්නේ? මොකද්ද මේ අපේ මිනිස්සු කරන්නේ? සම්බුද්ධ ශාසනය බුදු සසුන බැබලේවා කියලා හැමදැනම ගහගෙන තාපෝලද බුදු සසුන බැබලෙන්නේ. ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි කියලා ගහන ත්‍රීවිල්ලකේ අදින්නේ කතික්කුණේ. ඉරිපස්සේ ගහලා දිනවා ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි කියලා. පොලිසියෙන් ඇල්ලුවා මේක ඇතුලේ තියෙන කතික්කු. ඔන්න ඔය මට්ටමක් නිබින්වදලි තියෙන්නේ. ඉතින් මේ යථා ධර්මයේ නැගෙන කාලේ මේ යථා ධර්මයේ අවබෝධ කරගෙන මේකෙන් ගොඩ යන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද කියලා හිතන බලන්න. මහා විශාල පිරිසක් මේක අනුගත වෙලා කටයුතු කරනවා. රට රටවල ඉන්න පිරිස් පින්වතුනි මේ තමන්ගේ දරුවෝ කොහොමත් එක්ක එනවා පැවිදි වෙන්න. මහා ධන හුයේරිය. මහා ඉහලින් ධනෙ දෙන මිනිස්සු. ඔබට මම මේවා කිව්වොත් එහෙම ඔබට හිඳ අරියදායි. ඇයි මෙච්චර කල් පත්තරයක් බැලුවොත් එහෙම තියෙන්නේ මොකද්ද? අම්මව දූෂණය කරපු පුතා ගැන අයියෝ මුට හෙන ගහනවා. ඔන්න ඔහොම තමයි කටින් පිට වෙලා යන්නේ. ඉතින් කොහෙද පින්වතුනි මේ රටට ශාන්තියක් උදා වෙන්නේ? පත්තරයක් බලබලා බලබලා මොකද කරන්නේ? ලෝකෙට දෙස් දෙවල් තියෙන එකනේ ඔබ කරන්නේ. ඇයි පත්තර වාර්තාකාරයින්වත් වෙන දේවල් නැහැ. ඇයි ඔබට ඕනේ මොකද්ද? අනුන්ගේ කුණු. ඒක නිසා මොකද කරන්නේ? පත්තර වාර්තාකාරයොත් කුණු හොය හොය තමයි පත්තරවල දාන්නේ. හොඳ හේම දානවා. හොඳ දායිද පත්තරේ? නැහැ. හොඳ දාන්නේ නැහැ. දාන්නේ කුණු විතරයි. ඇයි? ඔබ ඉල්ලන්නේ කුණු නිසා. මේ කුණෙන් පෝෂණයට පත් වෙන තිරසක් ඉන්න තැනක පින්වතුනි හැමතිස්සෙම වෙන්නේ මොකද්ද? රාග දේශ මොහ ඇවිලෙන එක විතරයි. රාග දේශ මොහ ඇවිලි ඇවිලි ඇවිලි ඇවිලි ඇවිලි ඇවිලි මේ ලෝකේ විනාශ වෙන වැඩමිළක තමයි ඉන්නේ. පත්තරයක් බැලුවොත් සාප කරනවා. නමුත් පින්වතුනි මේ මහා ශ්‍රේෂ්ඨ තිරසක් මේ ධර්මයේ දනුගත වෙලා සමහර අම්මලා ඉන්නවා පින්වතුනි ඔය විශ්වාස කරන්නේ නැහැ කිව්වද? ඒක ගැබිණි මාතාවක් ඉන්නවා. ඒ ගැබිණි මාතාව තමන්ගේ ස්වාමි පුරුෂයාගෙන් ඉල්ලනවා ඔබ යන්න, ඔබ පැවිදි වෙන්න ගිහිල්ලා. දරුවා හැදිලා 7 අවුරුදු වී වෙනකොට, දරුවට දහම තේරෙන කාලෙ වෙනකොට මම දරුවත් එක්ක සාසනෙ දෙන්නම්, එතකම් මම දරුවව වදාගෙන දරුවව හදාගෙන ඉන්න, ඔබ නිවන් දකින්න මං ඉන්න කලින් ඔබ අරහතු මහන් වෙනමක් බවට පත් වෙලා ඉන්න, මටත් අනුග්‍රහ කරන්න ඊට පස්සේ කියලා. ඕවා කවද්ද ඔබ ඇහුවේ? මෙන්න පිංගුදිනේ ශ්‍රේෂ්ඨ මිනිස්සු. මේ ලෝකේ ඉන්නවා නරක මිනිස්සු කියලා කොටසක්, හොඳ මිනිස්සු කියලා කොටසක් සහ ශ්‍රේෂ්ඨ මිනිස්සු කියලා කොටස. ඔබ හොඳ මිනිස්සු කොටසට අයිති කිරිසක්. සද්ධර්මයේ අහනවා, ඒ සද්ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරනවා. නමුත් මම ඔබට කියන්නේ හොඳ නෙමේ පිංගුතුනි, ශ්‍රේෂ්ඨයෝ වෙන්න. මේ භව ගමන නසාදාන සත්‍යෙට ඉන්න. මේ බණ කියන්නේ ඔබට බ කියන බිහිවීම නසන හින්දා මේකට කියනවා පිංගුතුනි බණ කියලා. මෙන්න බණ. මේ බිහිවීම නසන්න කටයුතු කරගන්න ශ්‍රේෂ්ඨයෙක් වෙන්න. මේ සසර ගමනේ අනාථයෙක් වෙන්න උත්සාහ කරන්න එපා. එක බිංදු මාත්‍රයක් ඔබට මොකයෙන්වත් අඩුවක් නැහැ. ඔබට හැමදේම තියෙනවා. ඔබට ධර්මයේ තියෙනවා. ආයි අමුතුවෙන් අහන්න දෙයක් නැහැ. ස්වාමීන් වහන්සේලා පේන තෙක් මානෙක ඉන්නවා. ඒ රටරටවල ඉන්න මිනිසුන්ට පිංගුදෙනි හාමුදුරු කෙනෙක් හොයාගන්නේ නැහැ. අන්තර්ජාලයෙන් බණහන්. ඒ වහල තමයි මේ ධර්මය අවබෝධ කරන්නේ. ඒ අවබෝධ කළා තමයි පිංගුදෙනි 60-70ක් පිරිසෝ මේ ලංකාවට එන්නේ පැවිදි වෙන්නේ. ඉංජිනේරුවෝ, දොස්තරලා, සයන්ටිස්ලා, විද්‍යාඥයෝ හිට එනවා. පැවිදි සාක්ෂාත් කරගෙන නිවන් දකිනවා. ඔය එන අය පිංගුදෙනි විශාල ධනස්කන්ධයක් අතහැරලා එන්නේ. ඒ කාන්තේම ඔය එන පිරිසෙන් 99%ක් මාර්ග ඵලලාභියෝ තමයි එන්නේ. නිකම් මේක අතාරින්න බෑ. පොඩි කාලේ අල්ලගෙන මහන ගන්න වගේ නෙමෙයි. සල්ලි තියෙනකොට හොඳට, බලේ තියෙනකොට හොඳට, යමක් කමක් තියෙනකොට හොඳට මහන වෙනවා කියන එක ලේසියෙන් වෙන වැඩක් නෙමෙයි. එහෙම වෙන්න නම් ඒ කාන්තේමක් වෙන්න ඕනේ. ඒක අතහැරෙන්න ඕනේ. නිකම් බලෙන් ඇවිල්ලා වැඩි වෙනවා නෙමෙයි. ඒ කාන්තේම පිළිගනි යම් මාර්ගඵලයක් ලැබුවොත් මේ තමයි ඔය එන්නේ. එහෙනම් ඒ අය ඒ කාන්තේම මේ අද්දවිය තුළදී මේක කෙලවර කර ගන්නවා. ඒකල අදිස්ථාන තමයි පිළිගනි අපි කරන්නේ හැම මොහොතකම. ඒක උදෙසා තමයි සියලු දේ අපි මේ ඈස්ති කරලා තියෙන්නේ. ඔබට පුළුවන් ඕන වෙලාවක ඇවිදිලා ධර්මයයි ඔබයි ආරාමේ බලන්න. බලන්න නෙමෙයි පින්වතුනි එන්න ඕනේ ඇවිදිලා තමන්ගේ වැඩේ කරගන්න. කී දහහක් ආවත් අපි වැඩි කරනවා. අපේ යතිවරයන් වහන්සේලා ප්‍රතිඥා දීලා තියෙනවා කී දහහක් ආවත් වැඩි කරනවා කියලා. මහා නායක හාමුදුරුවෝ අනුගත වෙලා ඉන්නවා මේ දේවල් වලට උන්වහන්සේලා බොහෝම සතුටෙන් ඒ දේවල් අනුමෝදන් වෙනවා. උන්වහන්සේලාට තේරෙනවා මේ සම්බුද්ධ ශාසනයේ මහා බැබලීමක් බැබලෙන්න යන්නේ කියලා. අපි සමාධිගතව දැකලා තියෙනවා පින්වතුනි මේ ලංකාද්වීපයේ තව අවුරුදු 3-4කින් අවුරුදු 10කින් විතර කසාවතින් වැහෙනවා. ඒක ඒ කාන්තෙන්ම සිද්ධ වෙන දෙයක්. පොල්ලත්තක් කහ වෙනවා වගේ පින්වතුනි බලන් ඉඳද්දි මේක කහ වෙවි කහ වෙවි කහ වෙවි කහ වෙවි යන ස්වභාවයකින් යුක්ත වෙනවා මේ රට. ඔය ප්‍රශ්න එකක්වත් ඊට පස්සේ ඉන්නේ නැහැ. අරිහතුන් වහන්සේලා බිහි වෙනවා. තව අවුරුදු 10කින් විතර පස්සේ බිහි වෙන අරිහතුන් වහන්සේලා නිකන් අරිහතුන් වහන්සේලා නෙමෙයි පින්වතුනි අවිඥාලාභී අරිහතුන් වහන්සේලා මේ ලෝකෙට බිහි වෙන නියමෙයි. ඒව මේ සමාධිගත ක්‍රමවේදවල අපි දැකලා තියෙනවා. ඒවට අනුගුණව තමයි මේ සීරු දේවා ක්‍රියාත්මක වෙමින් යන්නේ. සිව් පිළිසිඳියාපත් මහ රහතන් වහන්සේලා මුල් කාලේ බිහි වෙනවා. ඒක නවත්තන්න බෑ. ඒකත් එක්කම මේ විශ්වයට පින්වතුනි මහා ශක්තියක් උදා වෙලා අන්නේ ශක්තිය තුළින් සමාධියෙන් ඉහළට ගිය රහතන් වහන්සේලා බිහි වෙනවා. අන්නෙදාට ඔබ දැකගනී ඒ උත්මය ඉරිදීෙන් වඩිනවා. එදාට ඔබ දැකගනී ඔය දිව්‍ය ලෝකෙ ඉන්න දේවුරු ඇවිදිනාද ජේතවනාරාමේ බබළුවාගෙන ආවා කියන කතන්දර ඔක්කොම අස්පනා පිට ඔබට දැක ගන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම කරන්නේ රහතන් වහන්සේලා නේද? දැන් රහතන් වහන්සේලා හැදෙන්නේ කොහෙන්ද? හැදෙන්නේ කවුරුන්ගෙන්ද? ඔබගෙන් හැදෙන්නේ. එහෙනම් ගෙදරට වෙලා පොල් ගගා හිටියට රහතන් වහන්සේලා හැදෙනවා නෑ. එහෙනම් මේ මාර්ගයට අනුගත වෙලා පින්වතුනි මේක කරන්න ඒක තමයි තියෙන්නේ. පුළුවන් තරම් ධර්මයේ හැදිරිලා මේක කරලා ඉවර කරන්න. මේක පල්ලෙහාට දාන්න එපා, මේක අයින් කරලා දාන්න එපා. මේකට කරන්න පුළුවන් උපරිම ශක්තියෙන් ශක්තිය දීන වෙලා මේක කරලා ඉවර කරන්න. මම ඒකයි කියන්නේ කරුණේ කමින් මත් වෙලා ඉන්න එපා. තරුණියොන්ට මම කියන්නේ ඔබගේ ලස්සන හෝ ශක්තිය තියෙන්නේ ඕකත් හේතුක ඵලයක් විතරයි. ඒක හේතුවක් භංග වුණා නම් ඔබ බිම. එහෙනම් ආයේ තරුණ ජවයෙන් මත් වෙන්න හේතුවක් නැහැ. නිරෝගී කමින් මත් වෙන්න හේතුවක් නැහැ. පිටින් නිරෝගී කම කියන්නේ හේතුක ඵලයක්. ඕකට විස බීජයක් බැස්සේ ගමන් ඔබ ඇන්නේ ඉස්පිරිතාල. බේත් නැත්තම් ඔබ ඉවරයි ඔතනින්. එහෙනම් ආයේ නිරෝගී කමින් මත් වෙන්න දෙයක් මේ ලෝකේ නැහැ. අද ඔබ ජීවත් වෙනවා අනිත් එකා බැරිලානේ කියලා ජීවන වදයෙන් මත් වෙන්න හේතුවක් නැහැ. ජීවිතය කියලා කියන්නේ හේතුක ඵලයක්. ඒක හේතුවක් නැති වුණා නම් ඔබ බිම ඔබ වැඩි උතරින් ඉවරයි. එහෙනම් ආයි මොනවට මත් වෙලා ඉන්නද මේ ලෝකෙ? ධන බලයෙන් මත් වෙලා ඉඳලා වැඩක් තියෙනවද? ධනෙ ලැබෙනවා කියන්නේ හේතුක ඵලයක් කොයි වෙලාවෙ යෝග නැති නේද දන්නේ. මහා දනුහේරේ ඉන්නවා ඊළඟ දවසේ ඉන්නකොට ගෙදරත් නැහැ ගෙදරත් ඉන්න වෙලා. එහෙනම් බිඟදින නොකැඩෙන නොබිඳෙන නොමැරෙන දෙයක් උදෙසා මහන්සි වෙන එක හොඳ නැද්ද? කැඩෙන බිඳෙන නැහෙන දේවල් එක්ක හැපෙනවට වඩා. උදේ පාන්දරම අර බල්ලු රංචුවක් මස් කටට පොර කනවා වගේ, පොර පිටීට වැදිච්ච බල්ලු රංචුව වගේ මස් කටට පොර කනවා. ඔක්කෝ උදේ ඉඳලා රෑ වෙනකන් පොර කකා කීයක් හරි හොයා ගන්න හදන. අවසර ගෙදර ඇවිල්ලා ටීවී එක බල්ලි වෙලා නිදා ගන්න. ආයි පහුවෙන්ද උදේට ආයි පොර පිටීට වැදිලා පොර බදින. තරුණියන්ගේ මං අහන්නේ ඔබට හිතෙනවද ඕක තමයි ජීවිතේ කියලා? ඔන්නෝක පොඩ්ඩක් හිතලා බලන්න. ධර්මයේ නැගෙන වෙලාවේ පින්වතුනි ධර්මයෙන් උදව් ගන්න. මේ සාසනික ක්‍රමවේදී මනාකොට විවර වෙගෙන ඉන්නේ. සියලු දෙනාගේ හිතවල අරිහතුන් වහන්සේලා උදෙසා ප්‍රාර්ථනාවන් තියෙන්නේ. ටික කාලයක් තිබුණා හැම නැති. ඒකට කවුරුත් වග කියන්න ඕනේ නැහැ. ඒක හැදිච්ච විදිහක් තියෙනවා. කාලිංග මාගල ආදී වාසයේ ගැවිදිලා විහෙර විහාර කඩලා බිඳලා දාන්දි පොත්ගුල් කීදීයන්ද ඒව රැකගැනීමේ මහා අරගලයක ඉඳල හිටියා අපේ භික්ෂුන් වහන්සේ. ඒව රැකගන්න උත්සාහ කළා. ගෝලියව පැවිදි කර කර ඒව රැකගන්න උත්සාහ කරා. මිසක් උන්වහන්සේලා එතනින් අවදක වෙලා ගියා මේ නිවන් මඟ අපි සාක්ෂාත් කරගන්න ඕනේ කියලා. ඒ හැරෙන්න වෙන දෙයක් උනා නෙමෙයි. දැන් උන්වහන්සේලාට තේරෙනවා අපි මේක කරගන්න ඕනේ නේ කියලා. ඒකයි පරම්පරාවෙන් පරම්පරාවට එනකොට සිද්ධ වෙන දෙයක්. එක දැනගදී ඔබ නතර වෙනවා. දැන් ඉන්න උත්සමයන්ට තේරිලා දෙනවා අපි නිවන් දැක ගන්න ඕනේ කියලා. එහෙනම් උන්වහන්සේලා වේර විහාරත් ආරක්ෂා කරන ගමන් දැන් නිවන් දැකීම නිසා පූර්ණ අරගලයකින් දෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේකේ කාන්තේම සිද්ධ වෙන දෙයක්. ඒකයි මම ඔබට කියන්නේ සිංහතුනි. පුළුවන් හැම කෙනෙක්ම මම ওই විශේෂයෙන්ම තරුණ තරුණියන්ට කියන්නේ මෙන්න මේ අවවාදේ පුළුවන් නම් පිළිගන්න. ඔබ කසාද බැඳලා නැත්නම් ඔබ ධර්මයේ අවබෝධ කරන්න පුළුවන් තරම් ධර්මයේ අවබෝධ කරන්න කසාද බැඳින එක පොඩ්ඩක් ප්‍රමාද කරන්න. මං කිව්වේ නෑ කසාද බැඳින්න එපා කියලා. මං කිව්වේ කසාද බැඳින එක ප්‍රමාද කරන්න කියලා. කසාද බැඳින එක ප්‍රමාද කළා ධර්මයේ අවබෝධ කරන්න පුළුවන් තරම්. මොකද යම් අවස්ථාවක් එනවා ඒ මට්ටමන දහම් තේරිච්ච ගමන් ඔබට මේ ලෝකේ ඉන්න බෑ. ඔබට ඔය කුණු ගිහි ජීවිතේ ඉන්න බෑ. ඔබට යන්නමයි හිතෙන්නේ. ඔබව කවුරු හරි තියන් ඉන්නවා නම් ඔබව මරනවා වගේ බලෙන් තියන් ඉන්නවා වගේ දැනෙන. ඔබගේ සතුටක් නෑ ඔබට ඔය ගිහි ජීවිතේ තුළ. ඒ මට්ටමට අවබෝධ වෙද්දී ඔබ කසාද බැඳලා නම් ළමයි හදන එක ප්‍රමාද කරන්න. ප්‍රමාද කරන්න කියලා කිව්වේ හදන්න එපා කියලා නෙමෙයි. නැත්තම් හංගඩු ගහයි මේ මුස්ලිම් අයට කඩේ යනවා කියලා. එහෙම එකක් නෙමෙයි දියේ. ඔබ දරුවෝ හදලා නැත්නම් ප්‍රමාද කරන්න පොඩ්ඩක් අවබෝධ වෙනකන්. මොකද ඔබ දෙදෙනා අවබෝධ කරපු ගමන් ඔබ දෙදෙනාට මේ ගිහි ජීවිතය තුළ ඉන්න බෑ. අද බොහෝ පිරිසක් ඉන්නවා දෙදෙනා දහම් අවබෝධ කරගෙන නමුත් පොඩි ළමයි ඉන්නවා. තැවි තැවි බලාගෙන ඉන්නවා දරුවෝ හත් අවුරුදු වෙනකන් දරුවන්වත් අරගෙන සාසනයට. ඒකයි මම ඔබට කියන්නේ ඔබ කසාද බැඳලා නම් මේ වෙනකොට දරුවෝ හදන එක ප්‍රමාද කරන්න පොඩ්ඩක්. ඔබ දරුවෙක් හදලා නම් මේ වෙනකොට තව දරුවෙක් හදලා ඒකව සාසනයට පූජා කරන්න. එහෙනම් අර ඔක්කොම කැපිලා යනවා නේ ඒකේ. නැත්තම් කියන්නේ මේ ලෝක සිංහල බෞද්ධයෝ නැතිලා යනවා වෙනතිලා යනවා කියන්නේ. ඔබ එක දරුවෙක් ඔබට ඉන්නව නම් දරුවා පොඩි නම් පින්වතුනි සල්ලි තියෙනව නම් තව දරුවෙක් හදන්න. හැබැයි හදන්න ඕනේ විදිය කියන්න. නිකම්ම හදන්න එපා දරුවා. ඒ දරුවා හදනකොට ශ්‍රීමා බෝධි හාමුදුරුව ගාවට ගිහිල්ලා එතන සීලාදී ගුණ ධර්මයන් පුරාගෙන දවස් දෙකක් ඉඳලා අදිස්ථානයක් කරන්න මේ අත්භවයේදී නිවන් සාක්ෂාත් කරන මහ උතුමේ දරුවා වෙලා අපේ කුසට වඩින්න කියලා. ඒ වගේ මෙතනදී ප්‍රතිඥාවක් දෙන ශ්‍රීමා බෝධි හාමුදුරන්ට මතක ඇතුව දරුවා කොච්චර හොඳ වුණත් හොරතල් වුණත් හත් අවුරුදු විය වෙනකොට දරුවා යන්න ඕනේ කියද්දී සාසනයට පූජ කරනවා. සමහර දෙමාපිය ඕක කරනවා. කරලා මොකද කරන්නේ? ළමයා පැවිද්දට යන්න හදනකොට ඒකන බාධා කරනවා. මහා පාපයන්නේ කරන්නේ. ප්‍රාර්ථනා කරන්නේ අනේ මට හොඳ දරුවෙක් හම් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බෝධිහාමුදුරන් ගාවට ගිහිල්ලා කොහේ හරි තැනක තියෙන. ඊට පස්සේ ඒක උසට බැහැ ගන්නවා. අර ගන්න අපේ රැවටිලා. ඒ හොඳ දරුවෙක් නේ දැන් ප්‍රාර්ථනා කරන්නේ. හොඳ දරුවා කියන්නේ කවුද? තදිපුකාරය කියන්නේ ඒකේ හොඳ දරුවා කියන්නේ. නෑ නෑ. උත්තරීතර පැවිද්දටපත් වෙන කෙනෙක් හොඳ දරුවා කියලා කියන්නේ. එහෙනම් ඒ හොඳ දරුවෙක් වැහැගත්ත ගමන් මොකද වෙන්නේ? ඒකට ධර්මයේ තේරිච්ච ගමන් ඒකට ඕන වෙනවා පැවිදි වෙන්න යන්න. අන්න එදාට තාත්තා කියනවා බෑ. අම්මා කියනවා බෑ. මොන තරම් අසාධාරණයක්ද බලන්න. එහෙනම් ඔබගේ දරුවා පැවිදි වෙනවට කැමති නැති කවුරු හරි මෙතන ඉන්නවා නම් බෝධිහාමුදුරුවෝ ගාවට ගිහලා හොඳ බෝධි පූජාවක් තියලා ඉඳන්න මේ ලෝකෙින් කාල කන්නිම දරුවෙක් මගේ වයි පුතට බහින්න කියන. ලෝකයේ උලාකන මොකා නැති වුණත් Tamante තමන්ගේ යහපත පිණිස කටයුතු කරන අනිත් ඒවුන්ට හෙන ගැහුණත් කමන්නේ මට හම්බ වෙනවා නම් කියලා හිතන දරුවෙක් පුතට බහින්න කියන. ඒගොල්ලන් කොච්චර බන කිව්වත් සාසනයට එන්නේ නැහැ. ඔබට ඔබේ කරගෙන තියාගන්න පුළුවන් හැමදාම. හැබැයි අර ශ්‍රේෂ්ඨ උත්තමයන් රවට්ටන්න එපා. දිව්‍ය ලෝකලින් චුත වෙන අය ඉන්නවා පිටින් මෙදී ඇවිල්ලා මේ වැඩේ ඉවර කරගන්න බලාගෙන. ඒ කෙනෙක් හිර වුණොත් එහෙම ඔබගේ දරුවා වෙලා. ඔබ මැරෙනකන් ඒ දරුවා එන්නේ නැහැ. සමහර දරුවෝ ඇවිල්ලා කියනවා මට පැවිදි වෙන්න ඕනේ මට බයයි තාත්තා මැරේ කියලා. මොකද මේ අවධියේ තරුණිය මහ විශාල ප්‍රමාණයක් හිර වෙලා ඉන්නවා මේ වෙලාවේ. හැබැයි ඒ අය නිදහස් වෙනවා පිංගුදින. මොකද හේතුව? මේක ලෝක ධර්මතාවය. මේ ධර්මතාවයට ඉඩ දෙන්න ඕනේ. මේ වෙලාවේ මේ ධර්මයට නැගින්න දුන් නැත්නම් මේ ධර්මයට පිට ආරේ යන්න දුන්නොත් එහෙම පිටාර ගලන විනාශ වෙනවා මේ ලංකාදීපේ. යන ආරේ යන්න දෙන්න ඕනේ. ආරේ වෙනස් කරලා පිටාරේ යන්න දුන්නොත් එහෙම පිටාර ගලලා ඉන්න අතර වෙන්නේ. මේ ධර්මයේ නැගෙනව මේ වෙලාවේ සිංහදෙනි මේ ධර්මයේ වලක්වන්න බෑ කාටවත්. ධර්මයේ රැගෙනවා අරියතුන් වහන්සේලා බිහි වෙනවා. බිහි වෙන්නේ පිංගතනේ ඔබ අතරේ. ඒකයි මේ ඔබට ශක්තිය දෙන්නේ මෙන්න මේක කොහොම හරි අවබෝධ කරගෙන මෙතනින් එහාට මේක කරන්න. අරිහත්ත්වයේ දක්වා නිවන් මඟ දෙසන්න. සෝතාපන්න ඵලයේ දක්වා නිවන් මඟ දෙසිවි ඔබට. එදිනින් එහාට කරුණු කතා කරලා වැඩක් නෑ මෙතන. එදිනින් එහාට කරුණු කතා කරන්න එන්න ආරාමෙට. නැත්තම් ධර්මයයි ඔබයි වෙබ්සයිට් එකෙන් හරි ඔය CD පතහරහා හරි ඒවා අහන්න බලන්න. එදිනින් එහාට නිවන් මඟ දේශනා කරලා තියෙන්නේ. විවිධාකාර සූත්‍රවල සාස්ත්‍රුන් වහන්සේ කියලා තියෙන ක්‍රමවේද එලෙසම පින්විතින් කරා නම් ආයි වරදින්න හේතුවක් නැහැ. වීරයේ මදිකමක් තියෙන්නේ වෙන මොකොත් නෙමෙයි. වීරයක් නැහැ. මේක කරගන්න ඕනේ කියලා. ඡන්ද චිත්ත විරිය විමංසා වැඩිලා නැහැ. ඒක බින්දු මාත්‍රයක්. හැබැයි අහුවත් කියන්නේ නිවන් දකින්න ඕනේ අතොස්සන්න. ඔන්නම අතොස්ස ගන්න. ඔක්කොම අතොස්ස ගන්න. එච්චරයි. අර අහන්නේ දිව්‍ය ලෝකෙ යන්න ඕනේ අතොස්සන්න. හිවහම ඔක්කොම අතොස්සනවා. එහෙනම් දැන් මැරෙන්න කැමති අය අතොස්සන්න. ඔක්කොම අත පල්ලෙහා ගන්න. ඉතින් දිව්‍ය ලෝකෙ යන්න පුළුවන් මැරෙන්න තු? දිව්‍ය ලෝකෙ යන්න බෑනේ මැරෙන්න තු. ඒ වගේ තමයි අපි මෙතන නිවන් දකින්න ඕනේ කියලා කියන එක තුල ඔක්කොම නැහැ. ඒකට වීරිය වඩන්න ඕනේ. ඒ වීරිය වඩන මහා උතුම විතරයි නිවන් දකින්න. අනිත්‍යයි නිවන් දකින්න බෑ. ඒකයි මම ඔබට කියන්නේ මේ යතිවරයන් වහන්සේලාගේ ධර්මයේ ප්‍රයෝජනෙට ගන්න. උන්වහන්සේලා ධර්මයේ පරතරකට ගන්න. ඔබ වෙනුවෙන් උන්වහන්සේලා දහම් දෙසයි. හැම පන්සලකම ඉන්න ස්වාමීන් වහන්සේලා බලාගෙන ඉන්නවා මේ පින්වත් පිරිස මේකට අනුගත වෙනවා. ඒකයි මම ඔබට කියන්නේ ගිහිල්ලා හාමුදුරුවොත් එක්ක තේමිලයි පොල්මිලයි ගැන කතා කරන්න එපා. උන්වහන්සේලාත් එක්ක කතා කරන්න ධර්මයේ උන්වහන්සේලා හරි ධර්මදරයි. ත්‍රිපිටකයේ හොඳට පරිශීලනය කරලා ගත්ත මහ දැනුමක් එක්ක ඉන්නේ. ඒකෙන් ඔබ ප්‍රයෝජනයක් ගන්න ඕන. ඔබට ඔබ නොදන්න දහම් කාරණාවක් ඒ උත්තමයන්ගෙන් අහන්න ගිහිල්ලා ස්වාමීනි අනිත්‍යයි අනිත්‍යයි කියනවා මොකක් හේඳ අනිත්‍ය ස්වාමී. ස්වාමීනි යද නිත්‍යං සන්දුක්ඛං යන්දුක්ඛං තදනත්තා කියනවා මට පොඩ්ඩක් තේරුන්නේ නැහැ තේරුම් කරලා දෙන්න. උන්වහන්සේලා මහා ධර්මතරයි ඔබට තේරුම් කර දෙයි හීටිතන සෝවාන් වෙන්නේ. ඒකයි කියන්නේ සිවිදෙන මේ සද්ධර්මයේ තියෙනවා මේක කරන්න වීර්යවන්ත වෙන්නේ නැත්තේ. මේ දුක අවබෝධ වෙච්ච නැති අය ඉන්නේ ගොඩක් ඒකයි වෙලා තියෙන්නේ. ඒකයි මේ සද්ධර්ම දේශනාවල පුළුවන් තරම් උත්සාහ කරන්නේ මේ දුක කියන එක අවබෝධ කරවන්න. දැන් හැබැයි ඔබට මෙහෙමයි වුණේ දුක කියන එක අවබෝධ වුණා හැබැයි තාම සත්‍යයක් වුණේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. තාම විශ්වාසිකෙන් ගත්ත විතරයි. දැන් ඕක නිරන්තරයෙන් සිහි කර කර බලන්න පිළිගන්න සිහි කරන වාරය ගන්න ඔබට මේ ලෝකේ එපා වෙලා යයි. මේ ගිනිගොඩ නම් තව මොකටද? මේ ගිනිගොඩ නම් එක බිඳු මාත්‍රයක්වත් මට එපා කියන හැඟීමට ඔබපත් වෙයි. ආන්ගේ හැඟීමටපත් වුණාට පස්සේ ඔබට තියෙන පිළිගන්නේ ඒ උතුම් මහා අනක්‍රියාත්මක කරන්න. මේ මහා පුරුෂයාගේ අනක් තියෙනවා. ඒක තමයි මේ මහන කියලා කියන්නේ. ඒ මහා පුරුෂයාගේ අනක්‍රියාත්මක කරගන්න. ඒ මහා අනක්‍රියාත්මක කරන වෙන පිරිසවට පත් වෙන්න ඕනේ. ඒක කරගත්තා නම් පින්වතුනි තමන්ගේ බව ගමන කෙරවරයි. ඒ කාන්දෙම නිවන් මඟ තියෙනවා. ඒ ගැන නම් එක බින්දු මාත්‍රයක්වත් සැක උපදවන්න එපා. අමාර මිත්‍යා දෘෂ්ටික පිරිස ඉන්නවා පිංගතනි නිවන් මඟ නැහැ කී යන. හැබැයි ඒව තනිකර මිත්‍යා දෘෂ්ටි. අධිගම අන්තර්ධානයක් වුණා නම් මෙතනින් එහාට මේ ශාසනයක පැවැත්මක් තියෙන විදිහක් නැහැ. අමාරු කියනවා මලියදේව මහරහතන් වහන්සේද අන්තිම මහරහතන් වහන්සේ. කොන්දපන් නැති ගම නිසා කියන කතාව. ඊට පස්සේ දැන් මහරහතන් වහන්සේලා බිහි වෙන්න ගත්තට පස්සේ දැන් කියනවා අන්තිම ඉරිදිලාභී අරියතුන් වහන්සේ මලියදේව මහරහතන් වහන්සේ. ඒක හැබැයි මේ බලන් ඉන්නේ කවුරු මොකක් වෙනකන්ද? ඔය ටිකක් කියන්නේ මොකක් වෙනකම් විතරද? ඈ ඉරිදිය පාන මහරහතන් වහන්සේලා බිහි වෙනකම්. හැබැයි පිටුදින ඔබ දන්නේ නැති වුණාට අවිඥාලාභී උත්තමයෝ ඉන්නවා. අවිඥාලාභී උත්තමයෝ ඉන්නවා. ඔබ දන්නේ නැති වුණාට. ඒ අය ඔබ අතරට ඇවිල්ලා මැජික් පාන්නේ නැහැ. අවිඥාලාභී උත්තමයෝ කියලා කියන්නේ අර හන්දියේ නයි නදවන රිලා නදවන අහිකුන්ටකයා වගේ නෙමෙයි. අයිකුන්ට කැරිනවද කියන්නේ ආරිලාහාම දැන් නැගහන් දැන් ඔතනින් පැනහන් උඩින් පැනහන් මේට පැනහන් දැන් යටින් වරෙන් බලන්න ඈ ඔහොම මේ වැඩ මේ පිටින් අරිහතුන් වහන්සේලා කියලා කියන්නේවත් එහෙම නැත්නම් අවිඥාලාභී උත්මය කියන්නේවත් මෙහෙන් මම මෙහෙන් මතු වෙලා මෙහෙන් අතුරු දහන් වෙලා මෙහෙන් මතු වෙන උත්මයවද මේ ලෝකේ ලංකාද්වීපේ ඉන්නවා නැතුව නෙමෙයි සමහර උත්මයන තාම අරිහත් වෙන්න පත් වෙලත් නැහැ නමුත් ඉර්ධිය තියෙනවා අවිඥා බල වැඩිලා තියෙනවා හැබැයි ඔබ ඉස්සරහට ඇවිල්ලා ඒව කරන්නේ නැහැ ඒව බලාපොරොත්තු වෙන්න එපා යම් දවසක ලෝකෙට යමක් කරලා මැරෙන්න ඕනේ උන්වහන්සේලා විරුණම් පාන්න ඕනේ වුණාම උන්වහන්සේලා ඒ දේ කරයි ඒක ධර්මතාවයකින් සකස් වෙලා ඒ එතනම ඔබට තියෙන විශ්වාසයෙන් මේ දේ ගන්න මේ සියලු ව්‍යායාම කරන්නේ පිටින් ඒ උත්තරම අරිහතුන් වහන්සේලා මේ ලෝකෙ බිහි කරන්නේ ඒ බිහි වෙන්නේ ඔබතුලින් නිසා තමයි මේකෙන් මේ ගීරිය කඩාගෙන මේ සද්ධර්මයේ කතා කරන්නේ ඔබත් එක්ක ඔබට මේක පැහැදිලි කරලා දෙන්න පුළුවන් තරම් නැතුව මේකෙන් මට ලැබෙන ලාභයක් නැහැ මම ගෝපල්ලෙක් නෙමෙයි මම ඔබට හැමදෙස්සෙම කියනවා මම අනුන්ගේ හරක් බලා ගන්න කෙනෙක් නෙමෙයි ඉඩක් ලැබිච්ච වෙලාවක ඔබට ධර්ම දේශනා කරන්න හැරෙන්න පිංගුදනි කය 24ම ධර්ම දේශනා කරන්න වැඩ පිළිවෙලක් මගේ නැහැ මට වටින්නේ ඔබ ගිනිවෙනද මගේ නිවෙනද පළමු කොට මගේ නිවෙන මගේ නිවෙන ඔබ නිවන් දැක්කත් එකයි නැත්ත් එකයි මග නිවන් දකින්න ඕනේ ඒක තමයි මගේ ප්‍රාර්ථනේ ඒකයි මං කියව මා සාත්‍රුන් වහන්සේ කියලා තියෙනවා අනුන්ට බණ කීකේ තමන්ගේ නිවන් දකින්න නැතුව අනුන්ට බණ කීකේ යනවනම් ගොපල්ල වගේ කියලා. හැබැයි එහෙම එකක් මගේ නැහැ. මට තියෙන එකම එක දෙයයි මට ඕනේ මං නිවන් දකින්න. ඉතින් ඒක කරගන්න මම සාත්‍රුන් වහන්සේට වෙච්ච අප්‍රමාණ ණයක් තියෙනවා. ඒ අප්‍රමාණ ණයෙන් නිදහස් වෙන්න යම් පොඩ්ඩක් හරි නිදහස් වෙන්න තමයි මම ඔබට ධර්ම දේශනා කරන්නේ. ඉතින් මම මේකෙන් චුට්ටක් හරි නිදහස් වෙනවා. එදී ඔබ මේක අවබෝධ කරගත්තත් එකයි නැත්නම් එකයි එතකොට මගේ කාර්යභාරයේ පූර්ණිය වෙලා උන්වහන්සේගෙන් මං ගන්න දේ පිඟුදෙනි මෙච්චරයි කියලා කියන්න බෑ මුළු ලෝකයක් හදාවැල් පෙති අඩන්නේ නැතුව ඉන්න පුළුවන් මානසික මට්ටමක් හැදලා දුන්න උන්වහන්සේ මට හදගන්න ආසේ දිව ශරීරයේ මන පිනෝ පිනෝ ඉන්නේ උන් අතරේ මට ඇහැ තිබ්බත් එකයි නැත්නම් එකයි මට්ටමකට පත් කළා උන්වහන්සේ මට ජීවිත ආසාවක් නම් ඉතුරු වෙලා තියෙනවා මේක කරගන්න ඕනේ නැහැ ඒ ජීවිත ආසාවෙන් පෙළෙනවා ජීවිත ආසාව නිසා පෙලි පෙලි ඉන්නේ මම පාර පයින් වලදී පාරම් පල්ලයි පාර පයින් ඇයි මෙත්ත උදුර කරයිල මලොත් එහෙම අවු කොහෙර ගිහිල්ලා මම ලෝකේ කැර ලගින්න වෙනවනේ තේරුමක් නැහැ නේ උතන ලැගලා මේක මේ දේ විතර කරගත්තා නම් පින්වදින අවුරුදු 80ක් හරි 60ක් හරි 50ක් හරි ගියාට පස්සේ වැඩේ ඉවරයි ඉතල බලන්න ඔබ ගිහිල්ලා මහා කල්ප 84000 දින දීව බ්‍රහ්ම ලෝකේ ඉපදුනොත් එහෙම උතන ආයුෂයේ යනකම් පෙළ පෙළ ඉන්නපැයි හරි හදොත් වාහනේ නමක් පෙළෙන්නේ නැද්ද පින්වදින අරිහතුන් වහන්සේ නමක් පෙළෙන්නේ නැද්ද? අරිහතුන් වහන්සේ නමක් හිත නිසා පෙළෙන්නේ නැහැ නමුත් කය නිසා පෙළෙනවද නැද්ද? පෙළෙනවා. බඩහින්නෙන් පෙළෙනවා, හීදලෙන් පෙළෙනවා, උස්නේන් පෙළෙනවා, මදි මදුරු වගේ පෙළෙනවා. එහෙනම් අරිහතුන් වහන්සේ වුණත් හරි කර කමන්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ හිටියද? ඒ ආයු කාලේ ඉවර ඉවරේ ඒ ආයු ප්‍රමාණය ඉවර වෙනකම් උන්වහන්සේට ඉන්න වෙනව නේද? තියෝ ඉන්න ඉන්න වාරයක් ගානේ උන්වහන්සේ පෙළෙනවද නැද්ද? පෙළෙනවා මානසිකව පෙළෙන්නේ නැහැ නමුත් කායිකව පෙළෙනවා සුළු වශයෙන් හරි පෙළෙනවා ඉතින් නම් මොකටද පිංගදෙන එතන හරි ඉන්නේ ඒකයි මම ඔබට කියන්නේ මේ දේවල් තේරුම් ගන්න මේ අප්‍රමාණ අපහෙත වීරයෙන් මේ හදිසි කරනවා මේක කොහොම හරි කරන්න ඉවර කරගන්න මම නොකර ඔබට කරන්න කියනවා නෙමෙයි ඒකයි කියන්නේ ඔබට මඟ පෙන්වන්න තමයි හදන්නේ මම විතරක් නෙමෙයි පිංගදෙන මේකට මඟ පෙන්වන්න මහ උත්කමිය බොහෝ කිරිසක් ඉන්නවා මේ අපේ අතිවරයන් වහන්සේලා ඔබට මඟ පෙන්වයි මේක කරගන්න හැබැයි ඔබට මේ අතින් අල්ල පොවන්න බෑ මේක ඔබ මේක කරගන්නේ ඔබ මේක කරගන්න ඕනේ කරගත්තේ නැත්නම් ඔබට මේක කරගන්න බෑ ඒක ඔබ තුලයි තියෙන්නේ ඒ වීර්ය වඩන්න ඕනේ ඔබ කැමති වෙන්න ඕනේ එක දෙයකට විතරයි තුන් සිවුරයි පාත්‍රේ වෙනමකුත් නැහැ ඒ මහා වීරකෙන් යුක්තව කටයුතු කරන්න අනෙක් සියලු දේ ඔබට සම්පාදනය කරනවා තුන් සිවුරයි පාත්‍රේ ආහාරය සියල්ල ඔය ආරාමේ ඉස්පිරිතාලය පවා හැදෙනවා ඔබගේ කාලේ නාස්ති කරවන්නේ ඒ තරමටම කොහෙරි ගිහිල්ලා ගිහිල්ලා මේ ටිකක් අරන් එන මට්ටමකත් හදන්නේ නැහැ ඒවට පෙරම් පුරුම මහ උත්තමයේ ඉන්නවා ඒ උත්තමයේ විසින් ඒ දේවල් නිර්මාණය කරයි ඔබට තියෙන්නේ පිංගුදිනේ ඒක කරගන්න විතරයි හැබැයි මම මෙහෙම එක අප්‍රතිඥා දෙනවා ඒ ආරාමේ පොය දවසට කිසිම වැඩක් නැහැ. ඒ ආරාමේ පොය දවසට කිසිම වැඩසටහනක් නැහැ. ඉන්න උත්තමයෝ තමන්ගේ වැඩේ කරගන්නවා විතරයි. පොයේ දවසට කිසිම වැඩසටහන් නැහැ. ඇයි ඒ? පොයේ දවසට ඔබ සිල් සමාදන් වීත්තේ කොහෙද? ගමේ පන්සලේ. ඒක තමයි අපේ පැතුම. ඔබ පොයේ දවසට සිල් සමාදන් වීත්තේ, ශික්ෂාපද සමාදන් වීත්තේ ගමේ පන්සලේ. ඒක නිසා පොයේ දවසට කිසිම වැඩසටහනක් අපි ආරාම කරන්නේ නැහැ. අනික ඕනේ දවසක ඕනේ කෙනෙකුට ඇවිදලා තමන්ගේ වැඩ කටයුතු කරගන්න පුළුවන්. විශේෂයෙන් ඉදිරියේ සෙනසුරාදා ඉදිරියේ දවස්වල ඒව දැනුම් දෙන්නන් ඉස්සරහට සෙනසුරාදා ඉදිරියේ දවස්වල සහ මුලින්ම මේ කට වැඩ කටයුතු ඉදිරියේ ඉන්න පුළුවන් ඔබට ඇවිදලා. ඒ කටයුතු කරගන්න පුළුවන් කරගෙන හැබැයි නිමං අපේක්ෂාව විතරයි. වෙන වෙන දේවල් වලට නම් එතන කිසිම ඉඩක් නැහැ. නිවන් අපේක්ෂාව විතරයි. ඉතින් මේවල් පින්වතුනි නිර්මාණය වෙවි එන්නේ මහ විශාල දෙයක් කෙරෙන්න. ඔබට තව අවුරුදු 5ක් ඉඳ යනකොට ඔය සියල්ල දැක බලා ගන්න පුළුවන්. මේ ලෝකේ උතුම්ම රට මොකද්ද? උතුම්ම රට මොකද්ද? දැන් නම් ශ්‍රී ලංකාව නෙමෙයි. හැබැයි ඉස්සරහට ශ්‍රී ලංකාව. ඒකාන්තයෙන් මේක එළෙතම වෙනවා. ලාම්පුවේ ඔබ දන්නවද පෙට්‍රල් ලාම්පුව කියලා එකක් කියන්නේ? ඔය ලාම්පුවේ මැන්ටලේ කිසිම හයියක් නැහැ, ගැහුවොත් කැඩෙනවා. නමුත් ඕකට හොඳට ගෑස් වැඩිලා පත්තු වෙද්දි ගහන්න තියා අල්ලන්නවත් පුළුවන්ද? අල්ලන්නවත් පුළුවන් එකක් නෙමෙයි. එහෙනම් පින්වතුනි, අරිහතුන් වහන්සේලාගේ මේ ලංකාද්වීපයේ ස්පර්ශ වෙද්දි මේ ලෝකේ තියෙන උතුම්ම ලෝකේ නෙමෙයි පින්වතුනි, මේ 31 ලෝක ධාතුවේම තියෙන උතුම්ම ලෝකේ මොකක් වෙනවද? මේ මනුස්ස ලෝකේ වෙනවා. ඒ කාන්තයි. ඉතින් ඒක බිහිවෙන්නේ ඔබ තුළින්. ඉතින් ඔබ උත්සාහ කරන්න ඕනේ පින්වතුනි, ඒකට අදාළව කර්ම කාරණා සකස් කරගන්න. පොඩි පණිවිඩයක් තියෙනවා මේ අතර දෙන්න. මේ වෙනකොට පැවිද්ද උදෙසා නන් දීලා තියෙනවා නම් කවුරු හරි කෙනෙක්. ආන්නේ සියලුම දෙනා 12 වෙනිදා සෙනසුරාදා 10ට 12 වෙනි සෙනසුරාදා උදේ 10ට ආරාම භූමියට එන්න කියලා අපේ මහානායක හාමුදුරුවෝ ඇතුළු පිරිසට ඔබ වුණ ගැහෙන්න ඕනේ. ඒ පණිවිඩය දුන්නේ පැවිද්ද උදෙසා නන් දීලා තියෙන උත්තම පිරිසට. මෙතනයි එහෙම කීප දෙනෙක් ඉන්නත් පුළුවන්, ඔබ දන්න අය ඉන්නත් පුළුවන්, අන්තර්ජාලයේ ශ්‍රවණය කරන අය ඉන්නත් පුළුවන්. කාට හරි පැවිද්ද උදෙසා පැවිද්දට කැමැත්තක් තියෙනවා නම් මේ සද්ධර්ම දේශනා තුළ තමන්ට යම් අවබෝධයක් ඇවිදලා මේක කරගැනීමේ දැඩි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ අයට පුළුවන් මේ අපේ මහත්තුරු මුණ ගැහිලා නිවන් දකින්න ඕනම් විතරයි. හැබැයි හොඳට මතක තියාගන්න, නිකන් හරියන්නේ නැහැ. ඔහේ ආවට ගියාට එහෙම ගෑණි මැරිච්ච මිනිස්සු පැවිදි කරගන්න එහෙම නැහැ. අපි ගෑණි මැරිච්ච මිනිස්සුන්ට අපි කපු මහත්තුරු හොයලා දෙනවා. ඒ මොකටද කපු මහත්තුරු හොයලා දෙන්නේ? තව එකෙක් හොයාගන්න. ඒක නෙමෙයි තියෙන්නේ. මේ සැරිසැරීම ගැන කලකිරීලා තියෙනවා නම් කවුරු හරි කෙනෙක්, අන්නේ සැරිසැරීම ගැන කලකිරීච්ච මහ උතුමන්ට තමයි ඔය ආරාම බිම විවර. සැරිසැරීම ගැන කලකිරීච්ච, සසර කලකිරීච්ච කියලා කිව්වේ ඒකයි. ආන් ඒ උතුමන්ට පුළුවන් ඔය කටයුත්ත කරගන්න. ඉතින් විවිධාකාරයෙන් අපෙන් ඉල්ලීම් කරලා තියෙනවා. අපිට ඒවට සම්බන්ධ වෙන්නේ කොහොමද, ආරාම භූමියට එන්නේ කොහොමද ආදී වශයෙන් දේවල්. හැබැයි මතක තියාගන්න පිළිගන්නේ මේක ඔබගේ පන්සල, ගමේ පන්සල. වැරදියට එකක්වත් අල්ලගන්න එපා. ඔබගේ පන්සල, ගමේ පන්සල මේක එක් ආරාමයක් ඔබට නිවන් පිණිස පවතින. පන්සලිනුත් ගුරුවරුකම් ඔක්කොම අරගෙන තමන්ගේ වැඩේ කරගන්න, නිදහසේ ඇවිදින්නක් පැවිදි වෙලා තමන්ගේ වැඩේ කරගන්න තියෙන තැනක් මේ. පැවිදි වෙලා හෝ අනගාරිකව හෝ දවස් දෙකක් තුනක් තිස්සේ හරි ඇවිදින්න නැවතිලා ඉඳගෙන කරන්න පුළුවන් තැනක් නිසා මේක පන්සලක් නෙමෙයි. ඒක නිසා පන්සල විදියට ඔබ තියාගන්නනේ වැරදි මතමාන්තාන්තර ගොඩ නගා ගන්න එපා. ඉතින් කොහොම හරි අපෙන් මේ පිරිස් අහනවා නිරන්තරයෙන් අපි කොහොමද ඒවට සම්බන්ධ වෙන්නේ කියලා. ඒවට සම්බන්ධ වෙන්න ඒ ආරාමයේ හැමිනෙන්න කාට හරි අවශ්‍යයි නම් ධර්මයයි ඔබයි ශ්‍රාවකයන්ට විතරයි, විශේෂයෙන් පින්වතුනි මේ ධර්මයේ අහන අයට විතරයි, නිකන් අහන්න නැති අය ඇවිල්ලා ඔය පාත වෙලා වැඩක් නැහැ. ඒක නිසා ඒ අහන පිරිසට මෙතනින් එහාට මේක කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් සීග්‍රයෙන් කරගෙන යන්න. අන්න ඒ අයට පුළුවන් ඒකට සම්බන්ධ වෙන්න. එතනට එන මාර්ගය සහිත කොලයක් ඔබගේ අතපත් වෙයි අපේ සංවිධායක මණ්ඩලයේ කොහෙන් හරි ඔබට දෙයි. ඒ වගේම පින්වතුනි ඔබට CD එකක් අපේ සංවිධායක මණ්ඩලයේ සකස් කරලා තියෙනවා. ඔබ මෙතන මේ වෙනකොට CD ඔබට ලැබිලා තියෙනවා ඇති මේ දේවල් වල ධර්මයේ CD එකක්. ඉතින් ඒ දේවලුත් යන්න කලින් ලබා ගන්න. හැබැයි ධර්මයයි ඔබයි 1 2 3 4 CD ලබා ගත්ත අයට මේ CD එක අරන් වැඩක් නැහැ. ඒක ලැබිට නැති අය ඉන්නවනම් ඒක කොහෙන් හරි ලබා ගත්ත නැති අය ඉන්නවනම් ඒ අයට පුළුවන් මේ දේවල් ලබා ගන්න. ඒක කොලයක් තියෙනවා. ඒ කොලේ තියෙනවා තමන්ට ඒ ආරාමයට එන්න අවශ්‍ය නම් එන්න ඕනේ විදිහ. සහ සමහරු ඉල්ලීම් කරනවා අපිට. සමහරු අපිට මේ මේ ඉල්ලීම් කළා මේ අපිට උදව් කරන්න ඕනේ ආදී වශයෙන් දේවල්. ඒ වටත් අදාළ කරුණු තියෙන ෆෝන් නම්බර්ස් ඒක තියෙනවා. ඔබට වැඩයක් කරන් කරන්න දෙයක් තියෙනවා නම් ඒ අය මහත්වරුත් එක්ක සම්බන්ධ වෙලා කරන්න. හැබැයි ඒක යට ගහලා තියෙනවා එක දෙයක්. ඔබට යම් පූජාවක් කරන්න හිතෙනවා නම් ඔබ ධර්මයයි ඔබයි ශ්‍රාවකෙක් කිය යුතුයි. නැත්තම් ඔබගේ පූජාවල් අවශ්‍ය නැහැ. ඇයි? ඔබ අපෙන් දෙයක් ගන්නෙ නැත්තම් අපිට ඔබෙන් දේවල් එපා. අපේ මහත්තුරුන්ට මම කියලා තියෙන්නේ විශේෂයෙන්ම කවුරු හරි කෙනෙක් පූජාවක් කරන්න ලෑස්ති වුණොත් එයාගෙන් අහන්න ඔබ බණ අහනවා. බණ අහන්නේ නැත්තම් පූජාව පැත්තකට දාලා ඇඩ්‍රස් එක ඉල්ලගෙන CD ටිකක් යවන්න ඉස්සෙල්ලා බණ අහන්න. බණ අහලා පැහැදිලා පැහැදීමකින් යුක්තව ඔය දේ කරන්න. නැත්තම් තව දැන් ආරාම ඕනේ තරම් තියෙනවා ඒ තැනකට පැහැදිලා ඒව කරන්න. බුදු සසුන බැබලෙන්නේ මේක තුල විතරක් නෙමෙයි පින්වතුනි ලංකාද්වීපයේ තියෙන හැම ආරාමයකම හැම පන්සලකම මේ බුදු සසුන බැබලෙනවා ඉදිරියේ. ඒක නිසා ඔබ කොතන හිටියත් ඔබ මේ බුදු සසුන බබලවන්න නම් ඒකාන්තයෙන්ම ඔබගේ අරිහත්ත්වය සාක්ෂාත් කරන්න අදිස්ථාන කරගන්න හැම කෙනෙක්. ඔබගේ අරිහත්ත්වය වෙන කාගේවත් නෙමෙයි. ක්‍රිකට් මැච් එක දිහා බලන් ඉන්නවට වඩා හොඳයි පින්වතුනි ක්‍රිකට් ගහන එක. ඒක නිසා බිහිවෙන අරිහතුන් වහන්සේලාට සාදුනාද සීති ඉන්නවට වඩා හොඳයි තමන් තුළින් අරිහතුන් වහන්සේව බිහි කරගෙන මේ කාලකන්ණි බව ගමන ඉවර කරගන්න. ඉතින් මෙන්න මේවා ගැන කතා කරන්න තමයි පින්වතුනි මේ අපේ මේ මහත්තුරු විශාල වශයෙන් වියදම් කරගෙන ඔබ මේ ස්ථානවලට ගෙනහල්ලා ඔබට මේ ධර්ම දානය ලබා දෙන්නේ. ඔබට තියෙන එකම එක යුතුකමයි ඒ යුතුකම ඔබ කරන්නේ. ඒ තමයි ඔබගේ අරිහත්ත්වය සාක්ෂාත් කරගන්න. වෙන දේවල් කරන්න අවශ්‍ය නැහැ. අරිහත්ත්වයේ පිණිස කටයුතු කරන්න. ඒකට අවශ්‍ය සියලු ගුරුවරු කන් දෙන්න අපි ලෑස්ති. මේ උත්තමයන් වහන්සේලා කොහොමද ලෑස්ති? ඔබට තියෙන ඔබගේ වැඩේ කරගන්න. එහෙම නම් අදට අමාරු කරුණු දැන් බෑ දුන්නා කියලා නේද? හොඳයි පිටුදුනි එහෙනම් ඔබ වහන්සේට මයික් එකක් දෙන්නේ මහත්යව. ඒ කියන්නේ මුල්ම පරමාර්ථය කියන්නේ නිවන් මඟ ඌර්ණය කරගන්න සසරේ කියන බව ඕනෙකමයි පාරම යන කලකේ නියුව සසරට ගලවෙන්න ඕනේ පරිතරීමට එසා ඒ කරුණ කාරණා හිතරගෙන ඒ කටයුතු කරගන්න කියලා උදාම කවුරාවෙන් බවට ඉඳලා තියෙනවා. ඒ වගේම මාගේ මම ධර්මයේ හදතු ඒ අනිත්‍යතාවයේ ඒ සියලුම අපි පරිහරණය කරන මාර්ගලාට ඒ වගේම ලංකා පුරාණතාවයේ පුරා විද්‍යාඥයන් යාරේ චරණ මහන්තිලට සංගතයෙන් වෙන්න ඒ වගේම ජීවිතයේ මේ පිටු මාතාවගේ අර නාම ජීවිතයෙන් නම් ජීවිතේ නම් මතකයන් ආවදනේ ඒකමාත්‍යතම වූ මාචය මහා පුරුතම කරනවා ඒකේ මහා දේශක කරන මහා ආශිර්වාද කරනවා. එනිසා මේ දේ තුචාන් නම මේ දේශනා අහන්න හේතුව තමා ඒක විකාර සරල වශයෙන් ඕනෑම කෙනෙකුට තේරෙන ආකාරයෙන් මේ ධර්ම දේශනා සිදු වෙනවා. එනිසා එහෙම ආකාරයෙන් ශ්‍රවණය කරගෙන අරියත් ඵලයෙන් පූර්ණ කරගන්න බලන්න මේ උත්සාහයෙන් මේ ආකාරයෙන් දීම ඒකට මේ පිළිබඳ ධෛර්යයක් කියලා වේවා ලක්ෂ ගණනින් අරියතුන් වහන්සේලා මේ මත පහළ වේවා ප්‍රසාදු හොඳයි පිටුදේ. එහෙමනම් අපි සත්‍යධර්ම දේශනාවක් අවසන් වෙනකොට කරන සත්ක්‍රියාවක් තියෙනවා. ඒ තමයි මේ පිටින් පෝෂණය වෙන පිනට සතුටු වන්නා වූ පිරිස සිහිපත් කරලා අන්නේ අයට මේ පින අනුමෝදන් කරන ක්‍රමවේදය. මේ පින අනුමෝදන් කරන්නේ පිටුදේ මට ඔබට පළමුවම කියන්න තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. විශේෂයෙන්ම පිටුදේ මේ ත්‍රිපිටකය අද අපි අතට පත් වෙලා තියෙන්නේ ලෙහෙදි පහත වෙන්නේ මුඛ පරම්පරාවෙන් ත්‍රිපිටකයක් පවත්වාගෙන එද්දී උන්වහන්සේලා උන්වහන්සේලාගේ ජීවිතයේ අල්ලගෙන ගෝලියෝ පැවිදි කරගෙන පුළුවන් තරමින් මේ ත්‍රිපිටකේ රැඳීගෙන ඇවිල්ලා ඉතා මාතලේ අල්ලෙන් විහාරි ත්‍රිපිටකේ ග්‍රන්ථාරවල උනාට පස්සේ මුළු ගම්මානයකටම තිබ්බේ එක ත්‍රිපිටකය. පුස්කොලේ එක ලියපු සොලීන් ඇවිල්ලා ගම ආක්‍රමණය කරද්දී ත්‍රිපිටකේ ගිනි තියන්න හොයද්දී ත්‍රිපිටකය පපුවට තුරුල් කරගෙන හීතල පාරවල් හෙලි පාරවල් කාගෙන ත්‍රිපිටකයේ ආරක්ෂා කරපු මහා උතුම් හිටපු රටක් මේක. උන්වහන්සේලා ත්‍රිපිටකය බදාගෙන බිම වැටෙද්දී දීපියෝක පුච්චලා දාන්න කියලා පොළු පාරවල් ගහලා කොඳු නාරටි කඩලා දාන්න දී මහා උත්මයන්. එහෙ උත් කරලා ත්‍රිපිටකය දුන්නේ නැති නිසා පිංගතනි අද අපි ත්‍රිපිටක පරිශීලනයෙන් නිවන් දකිමු. එහෙනම් ඔබගේ අග්‍ර පින අන්නේ උතුමන්ටම එහි ඒකාන්තේ. ඒ දේවල් අපි පින් අනුමෝදන් කරන වෙලාවේ ඔබ සිහිපත් කර ගන්න ඕනේ. ඒකයි මම කියන්නේ කොන්ද පල නැති જાතියක් නෙමෙයි අපිට තිබුණේ. දැන් ඉන්නේ කාලයටයි කොන්ද පල නැත්තේ. මේ දේවල් රැකගෙන ආවේ පිංගතනි අපිට නිවන් දකින්න මේ මහා උත්මය. මේ මහා උත්මයව තමන්ගේ දීපු පණ ටිකටවත් පිංගතනි යුතුයකමක් විදිහට තමන්ගේ නිවන සාක්ෂාත් කරගන්න. ඊළඟට විශේෂයෙන්ම දීපත් කර යුතු පිරිසක් ඉන්නවා. මම විශේෂ පිරිස මතක් කරලා දෙන්නේ ඔබට. ඔබට අමතක වෙච්ච පිරිසක් ඉන්නවා පින්වතුනි, රට ජාතිය වෙනුවෙන් දිවිපදපු ත්‍රිවිධ හමුදාවත් පොලිසිය. මුල් කාලේ නම් හොඳට මතක තිබුණා යුද බය තියෙන කාලේ. මැරෙන මැරෙන හැම එකකටම පින්දේ. දැන් මතකවත් නැහැ. කවදාකවත් මේ වැඩේ කරන්න එපා පින්වතුනි. මිනි මරණවා කියන්නේ මහ පවක්. ඒ පිරිත මේ පව කලේ අපි හින්දා. මේ ශාසනේ මේ මිහිමත තියෙන්න ඕනේ නිසා මේ දෙහෙර විහාර මේ පොත්ගුල් මේ මිහිමත තියෙන්න ඕනේ හින්දා මේ පිරිසට රැකෙන්න ඕනේ හින්දා ඒ පිරිස මිනි මරුවා. මිනි මරපු පිරිසට හම්බු වෙන්නේ පින්වතුනි අභව්‍ය ස්ථාන මිසක් භව්‍ය ස්ථාන නෙමෙයි. අද ඒ අය දුක් විඳිනවා ඒ තැන්වල. ගොඩක් පිරිස් අද ශාප කරනවා මේ මිනිස්සුන්ට. මේ දැන් කාලේ ඉන්න මිනිස්සුන්ට අපි තොපි වෙන්නේ මිනි මරුවා. තොපිය බේර ගන්න මිනි මරලා අද අපිව බේර ගන්න තොපි නෑ කියන. ඒක නිසා කවදාවත් පින්වතුනි ඔය වැඩේ කරන්න එපා. තමන් පොඩි හරි පිනක් කළා නම් ඒ පිනේ යම් කොටසක් ඒ ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් සිහිපත් කරලා ඒ කාලේ නියගිය ත්‍රිවිධ හමුදාව පොලිසිය විතරක් නෙමෙයි පින්වතුනි එල්ටීටී එකේ හරි යම් කිසි පිරිසක් නියගිහිල්ලා ඉන්නවා නම් ඔය පිරිසටත් පින් අනුමෝදන් කරලා සුගිත මුදිත කරවන්න. නැත්තම් ඕකුන්ගෙන් බේරිල්ලක් නැහැ. ලේසියෙන් ගැලවෙන්න දෙන්නේ නැහැ. මේක මේ අත්දැවේදී ආපු එකක් විතරක් නෙමෙයි. මේ සංසාරයත් තිස්සේ ඔය සුරාසුර යුද්ධෙන් වගේ පටන් ගත්ත වැඩ පිළිවෙලක් මේ යන්නේ. ඔය සීලු දෙනාවම එක්කහසු කරලා ඔය සීලු දෙනාට පින්වන මොදන් කරලා ඔය අභා විශ්වාස වලින් ගලවලා දැම්මනම් ඔය අයට ඔය ප්‍රශ්නේ වෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි පින්වතුනි ඔය ත්‍රිවිධ හමුදාවේ පොලිසියෙත් මියගියේ මේ මහා උත්කමිය සිහිපත් කරලා ඒ අයට පින්වන මොදන් කරන්න ඕනේ ඔබ කරන හැම තිනකදී. මොකද ඒ අය තමයි පින්වතුනි වීරයෝ මේ රට රැකපු. අපි ධර්ම දේශනාවක් කරනවා පින්වතුනි ණය ගෙවෙන්න ආබාධිත රණවීරෝ සියල්ල මේක ස්ථානයකට ගෙනල්ලා. උත්තරීතර අධිස්ථානයක් කරනවා ඒ සීල දෙන අසෝතාපන්න වේවා කියලා. එතකොට අර අභව ස්ථානයට වැටෙන්නේ නැතුව. එහෙමයි පින්වතුනි ආර්යෝ විසින් හැමතිස්සෙම අනිත් පුද්ගලයෝ ගැන හිතන්න. වගකීම් යුතුකම් තියෙනවා අපිට, අපේ යුතුකමක් තියෙනවා ඒ පිළිසට ඒව කරන්න. ඒ දේවල් මනාකොට දීපත් කරගන්න. ඒ වගේම තව කොටසක් තියෙනවා ඔබ විසින් හිතාගත යුතු. ඒ තමයි පින්වතුනි මේ අනාදිමත් සංසාරයේදී ඔබ දහබළු වැඩ කරලා ඇති වෙන්නේ. පාරේ හන්දියේදී ඔබට ඇනුම් පදයක් කිව්වා කියලා ගෙදර යොන් ටික ඔක්කොම ගේ ඇතුළට දාලා වහලා ගිනි තියන්නේ නැති ගේ. කොහොම ගහබළු වැඩ කරද්දී ඒකුම් මැරිලා ගියේ ඔබ කෙරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා. ඒ වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරිලා ගිහිල්ලා. අද ඔබ මරනවා කපනවා කොටනවා කියාගෙන ඔබේ පදුපද එනවා ඇති. මේ ආර්ය ගමනට බාධා කරනවා ඇති. එන්න අම්මා වෙලා එනවත් ඇති, තාත්තා වෙලා එනවත් ඇති, දරුවෝ වෙලා එනවත් ඇති, මාන වෙනුනහම බෑ කියනවා ඇති. ආර්ය ගමනටත් බාධයි, ලෞකික ජීවිතයට බාධා කරන පිරිස ඇති. ඔය දේවල් වලට අද ඒ අය බාධා කරන්නේ එදා සංසාරේ ඔබ විසින් කරපු දහබල වැඩ හිමි. ඒක නිසා පින්වතුනි අපි අනුම අපි මේ ලබා ගන්න පින් රැස් කර ගන්න පින් ඒ අයටත් අනුමෝදන් කරන සිරිතක් තියෙනවා අපේ. ඒ සිරිතේ අනුමෝදන් කරලා ඒ අභව ස්ථාන වලින් ඒ අය වාත්මදවයි. මොකද ඒ අය අද අභවෙ වෙලා තියෙන්නේ ඇයි? අපි කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් මැරිච්ච හිමි. ඉතින් ඒ දේවල් එහෙම හොඳට සිහිපත් කරගන්න ඕනේ මේ පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරන වෙලාවේ. මේ පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වතුනි දාස් ගානක්, ලක්ෂ ගානක්, කෝටි ගානක් සුගති මුදිත වෙනවා. මේ අය අපි සුගති මුදිත කරන්නේ එක මේක පරමාර්ථයක් උඩ සුගිත මුදිත වෙලා මක් වෙන්නද? නිවන් දකින්න හේතු වාසනාව තියෙන තැනක උප්පත්තිය ලබන. ඒක උදෙසා තමයි මේ පින් හිඳුර පතරවල හරි. ඒකයි මේ ස්ථානයක් ගත්තාම මේ ස්ථානය වල බඳින්ති කරුව ඇතුළු, මේ ස්ථානය වල අයිතිකාර මහත්තුරු ඇතුළු, මේ ස්ථානයේ ගොඩනගන්න ගඩොලක් ගන්න ගෙනාපු කවුරු හරි ඉන්නවද? ඇණයක් ගහපු කෙනෙක් ඉන්නවද? ඒ ඇණයක් ගහපු කෙනාගේ ඉඳලා ඒ සීල දෙනාට මේ පින් ඉහිදුන පතුරුල හරිනවා. ඒ කෙනෙක් හරි අභාවේ තැනක ඉන්නවා නම් පින්වතුනි අපි දෙන්න තියෙන අනුමෝදන් ගන්න කැපයි ඒ අයට. ඒක නිසා ඒ එක්කෙනෙක්වත් අතාරින්නේ නැතුව මේ පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරන්න. එනම් සියලුම දෙනා සූදානම් වෙන්නේ පුණ්‍ය අනුමෝදනාව දෙසා මේ කියන අයව සිහිපත් කරගෙන ඔබගේ පින් ඉහිදුන පතුරුල හරින. එමනම් පින්වතුනි පළමු කොට සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන පදාරණේ දීච්ච ඒ නිර්මල සද්ධර්මය අවබෝධ කරගෙන ලෝකේ වටා ප්‍රචාරය කරන්නා වූ ඒ උතුම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් සහ ඒ අයගේ අන්තිවාදී පිරිස් සමගයේ ඒ සද්ධර්මය ලෝකෙට ප්‍රචාරය කරන පිරිස් ඒ සියලු දෙනාව සිහිපත් කරගෙන ලෝකෙ තිරස් කරගත්තා වූ සීලය පුණ්‍ය සම්බාර ධර්මය උතුම් සම්බාර ධර්මය ඒ අයගේ දේවිඳුර පසුල හරිනේ පින් විහි දීපති යාමෙන් ඒ උත්මිය මේ අද්භවය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ සාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කෙනෙක් මේ අනුමෝදන් කරන්නේ. ඒ වගේ පින්වතුනි මොහොතකට දීපත් කරගන්න එදා සාස්ත්‍රුන් වහන්සේ විසින් දේශනා කරන වදාළේ ඒ ශ්‍රී සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් අරගෙන ඇවිදලා මාතලියම් වෙන් විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථ ආරෝද කළා. ඒ උත්තරීතර ත්‍රිපිටකයේ ආරක්ෂා උදෙසා තමන්ගේ දිවි පූජා කළා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින සිවණක් පිළිද දීපත් කරගෙන ඔබ විසින් දැස් කරගත්තා වූ සීම පුණ්‍ය ගංගා මිසල ගංගා අය කෙරෙහි විදුල පතුල හරිනේ තෙන්ගේ දීපතරි යාමෙන් ඒ උත්තමය මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ සාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යන පින්වත් උදක් කරා. ඒ වගේම පින්වතුනි මොහොත කර සිහිපත් කරගන්න දසදහසක් ලෝක ධාතු ඉඳලා මේ ස්ථානයට ආවා වූ සීලුම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම ඔබගේ ඉෂ්ට කාමී දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ සිව්වනක් පිරිස චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේද චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සීලුව දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා යැයි කෙරෙහි දීදුල පතුල හරිනේ තින්හි දීපතරී යාමෙන් ඒ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලවෘත්වන්නා වූ බෝධීන් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියන සාදු කියන යන්න පිටක් ප්‍රදාන කරන්නේ ඒ වගේ පිළිගැනෙන මොහොතකට සිහිපත් කරගන්න තම තමන් නමින් ජම්මාන්තරගත වන් දෙනවා වූ සීරු ඥාතීන් මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරයා දුව දරුවෝ ඥාතීන් මිත්‍රාදී විශේෂයෙන් ත්‍රිවිධ හමුදාවත් පොලිසියෙත් මිය පරලෝ ගියා වූ ඒ සීරුම දෙනා ඒ වගේ මේ කේද වාදකයේ සිදුවෙන්නා වූ වෙලාවේ මිය ගියා වූ ඒ සියලුම සතුරු හෝ මිතුරු හෝ ඒ සාමාන්‍ය වැසි වූ හෝ ඒ සීරු දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේ මේ අද්දවේ විතරක් නෙමෙයි මේට කල්පනාවක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුතුරු ඥාතීන් මිත්‍රාදීන් වෙච්ච ඒ සීරු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීරු පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි දීදුල පතුරු කරණේ පිංහි දීපත්‍රි යාමෙන් එය යම් කිසි අභවී ස්ථානයක ඉන්නවා නම් ඒන් අපි දේවා ජරාමන සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යට පිංගල මතක් කරන්න. ඒ වගේ පිළිගැනෙන මොහොතකට සිහිපත් කරගන්න මේට කල්පනාවක් ඇතුළත තමන්ට තමන් විසින් අවදසා දාන්නේ දලක් කළ තමන් කෙරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරිලා ගිහිල්ලා අද ඔබ මරණව කපනව කොටනවා කියාගෙන ඔබගේ ලෞකික ජීවිතයට බාධා පවනවා නම් ආර්ය ගමනට බාධා පවනවා නම් අන්නේ සියලු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආව සිල්ලුම් පුණ්‍ය ගංගා විසල ගංගා එය කෙරේ දීදුල පතුල හරිනේ පිංහි දීපත්‍රි යාමෙන් එය ඒ අභව ස්ථානයේ අපි විදේවා අජරාමර සංඛ්‍යාත දෙවිනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයාට පිං අකුරදා කරා. ඒ වගේ පිංගුතුනි මොහොතකට සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නා වූ පිරිස් විශේෂයෙන්ම කථාගතයන් වහන්සේගෙන් දේශනා කොට වදාළ නිසා මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන තමන් විසින් මෙහෙත මාන්දීන් හරි අම කරගන්නා වූ ධනෙ කොටසක් මේ ශ්‍රී සම්බුද්ධ සාසනය උදෙසා පූජා කරන්නා වූ ඒ සියලුම පිරිස් සිහිපත් කරගන්න. ඒ වගේම පිංගුතුනි තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ ජීවතුන් අතර ඉන්නා වූ ඥාති මිත්‍රාදීන් සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ස්වාමි දිනන් මේ සියලු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීනුව පුණ්‍ය ගංගා පිසල ගංගා එය කෙරෙහි පිදුල පතුල දරණේ පිංහි දීපත්‍රි යාමෙන් එයට යම් කිසි දහ පොළ පද්‍ර දෝෂාන්දය කාර තිනෝ නම් ඒ සිල් දෝෂාන්දය කාරංග සාදුරි මුත් වේ වායක් ප්‍රේත පිසාජ මලක වල කුම්බාණ්ඩ ආදී වල මෙනි ආ දෝෂාන්දය කාර තිනවන ඒ සිල් දෝෂාන්දය කාරංග සාදුරි මුත් වේ වාය ස්වාගත මහෝ වා ඕල් දෝෂක සංකා දෝෂාන්දය කාර තිනවන ඒ සිල් දෝෂාන්දය කාරංග සාදුරි මුත් වේ වා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මනිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ සාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කෙලේ යන තිඟ මතක් කරන්නේ. ඒ වගේ පිළිගැනෙන මොහොතකට සිහිපත් කරගන්න ලද මේ ස්ථානයේ ඇවිදින්නලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ කලින් යම් කිසි ආහාරයකින් පානයකින් සන්තර්ප වෙනා ඒ හිල්ලුණා වූ ශරීර ශක්තිය ප්‍රයෝගී කරගෙන මාර්ගඵල ලබන්නේ නැති ධර්මය අවබෝධ කරගන්න නැති එමනම් ඒ ආහාර පාන සකස් වෙලා එදා ඇත අතීතයේ ඉඳලා වැවමුණු සකස් කළා එළවේලි සකස් කළා කුඹුරු වපුරලා ගොයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් ඔබ ගැදර පිළිල කරගන්නකම් යට කැපෙලා කටයුතු කළා වූ ඒ සීලම පිළි සිහිපත් කරගෙන ඔබ සිරස් කරගත් ආ වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එය ඇගේ තීදුල පතුල්ලරණේ පිං මිහි දීපත්‍රි යාමෙන් එය යම් දියබව ස්ථානයේ හිනවන නම් ඒ අස විදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යන්න තින් අනුමෝදන් කරන්න. ඒ වගේ පිළිගැනෙන මොහොතක සිහිපත් කරනවා අද මේ ස්ථානයේ ඇවිදilla සද්ධර්මයේ ශ්‍රවණී කරන්නට සරසෙවි හීතලෙන් පින්නින් ආරක්ෂා වෙලා වැඩි මදුරු වගේ රස්නින් ආරක්ෂා වෙලා වර්ෂාවෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණී කරන අවස්ථාව ලැබෙන මේ ස්ථාන භූමිය ගොඩනැගීම නිසා එවනම් මේ ස්ථාන භූමිය වල අයිතිකරුවන් නැතුව මේ ස්ථාන භූමිය වල මුල්පදින්ති කරුවන් නැතුව මේ ස්ථාන භූමිය ගොඩනැගීමේ ලාගඩලක් ගඩලක් ගන්න මේ ස්ථාන වලට ගෙනහල්ලා බඳලා කරලා සකස් කළා වූ පිළිසක් ඉන්නවා නම් අන්න ඒ පිළිසව සිහිපත් කරගෙන ඔබ සිංහස් කරගත් ආ වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එයා ගෙරේ පිදුල පතුල්ලරණේ පිංවි දීපැදිරි යාමෙන් එයා යම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් ඒ ගත විදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයා නැත්නම් අනුමෝදන් කරන්න. ඒ වගේ පිංගුදෙන මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථානයේ පැමිණෙද්දී බොහෝ දුර බැහැර ඉඳලා මේ ස්ථාන වල පැමිණෙන්නේ නැති මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙනවා යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථාන වල ළඟා වුණා. මේ දේශනාව සජීවීව ලෝකෙන්න ඕනෑම කෙනෙකුට මේ මොහොතේ ශ්‍රවණය කරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම සීනි මගින් ඔබට නැවත නැවත මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. එවනම් මේ සියලු දේ උදා වෙලා තියෙන විද්‍යාඥ මතයෙන් සම්බන්ධ පිරිසක් සහ ඒ අයගේ අන්තේවාදික පිරිසක් විසින් මේ ලෝකෙද දීපු දායාද නිසා ඒ දායාද උපයෝගී කරගෙන නිවන් දකින්න යන ඔබ දෙන පින ඒ අයට අනුමෝදන් වෙන්න කැපයි. එවනම් ඔබ විසින් අගස් කරගත් ආ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහි පිහිටන පතුල්ලරණේ පිංවි දීපැතිරි යාමෙන් ඒ අයට යම් කිසි අභව ස්ථානයක තියෙනවා නම් ඒ අපි විදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පිංගල් උදා කරනවා. ඒ වනම් පිංගුදේ බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා බුද්ධ පූජා පැවැත්වුවා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිත කරගත්තා ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්පාර ධර්මයන්ගේ බල මහිමෙන් මේ මිහි බලය තුළ ලක්ෂ ගණනින් මහරහතන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන සිතින් දෙනවා. ඒ වගේම පිංගුදේ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්පාර ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ සාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.